කරන්නට කැමති. දස දහසක් ලෝක ධාතුන් විසින් ආ වූ ඒ සීලම දීපිය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළුව ඒ ශ්‍රී සම්බුද්ධ ශාසනය සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පරිශිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් ඉතිහිටන්න කියලා හිතාගෙන. ඒ වගේම සිංහදෙනි මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගත වන් තිදුනා වූ සීලම ඥාතිත මිත්‍රාදීන් ඒ සීල දෙනාවත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඒ උතුම් පිරිස දැකගෙන ඒ වන්දනාමාන කරන්නා වූ ඒ පිරිස් දැකගෙන සිත පහදවාගෙන යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ ගත මිදලා සුගත මුදිත වෙන්න කියලා. එමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතීන්ට ආරාධනා කරන්න, එවිදින් මේ ස්ථානෙට සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ උතුම් වූ මාර්ගඵලයන් පිහිටන් කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පිංගතුනි, ඔබ සීල දෙනාම මොහොතක් සිහිපත් කරගන්න. අනාදිමත් සංසාරක හිඳලෙන ගමනදී තමන්ව මුදුන්පත් කරගන්න ගිහින්න රාග දේශ මොහ කෙලෙස් සහිතව ජීවත් වෙන්න ගිහිල්ලා ඒ උතුම් වූ ආර්යයන් වහන්සේලාට වචනකින් හෝ නින්දාවක් අපහාසයක් උපහාසයක් කරලා තියෙනවා නම් ඒ උත්තම ආර්යයන් වහන්සේලා මාහට කමා කරන සිටිසේක්වා කියන ඒ උත්තමයන් වහන්සේලාව කමා කර සිටින්න පළමුකොට ඒ වගේම සිංහතනි අදිස්ථාන කරන්න මේ ශ්‍රී සම්බුද්ධ දේශනාව අවසන් වෙනකොට පුතාඥාන සභාවේ ඉක්මවා වූ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝතාපන්න ඵලයේ පිහිටනවා කියන යම් කිසි කෙනෙක් ඒ සෝතාපන්න ඵලයට ඇවිල්ලා තියෙනවා නම් ඒ මාර්ග ඵලයන් උපසම්පදා කරගන්නවා කියලා උත්තම අධිස්ථානයකින් යුක්තව සද්ධර්ම දේශනාව කරන්න සූදානම් වෙන්න. ඒ වගේම සිංහතුනි මොහතකින් සියලු දෙනාම අධිස්ථාන කරන්න මේ අද දහම් සමාධියට තමන්ට මෙච්චර කල් මේ මාර්ගයේ පුරාගෙන යද්දී යම් කිසි තැනක ඔබ හිර වෙලා ඉන්නවා නම් යම් කිසි දහම් කොටසක අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙතනින් එහාට යන්න. ආන් ඒ දහම් කොටස අද මේ සද්ධර්ම දේශනාව තුළදී ශ්‍රවණය වේවා කියලා ඒ තමන්ට අදාළ දහම් කොටස සිහිපත් කරලා අදිස්ථාන කරන්න. ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ඒ ධර්මයේ පිට වෙන වෙලාවේදී ඒ දහම් සමාධියට ඒ අහුවෙලා ඒකට අනුව කටයුතු වෙන්න කියලා. පරපින්නතනි අද මෙතන ඉන්නවා ගොඩාක් ධර්මයේ ශ්‍රවණය කරපු පිරිස්. බොහෝ ධර්ම ඥානයක් සහිතව ඉන්න පිරිස් තමයි මෙතන වැඩි. ඉතින් ඒ අය අනුරූප ගොඩක් ධම් දේශනා වෙයි කියලා තමයි හිතෙන්නේ. ඔබගේ අදිස්ථානයේ පරිදි මේ අදිස්ථානයට අනුව මේ කටයුතු සිද්ධ වෙයි. මම කතා කරන දේ ඔබට පැහැදිලිව ඇහෙනවද හැම කෙනෙකුටම? හරි. ඒ වගේම පින්වතුනි ඔබ දන්නවා දැන් මේ පාරක් අයිනේ අපි මේ ඉන්නේ. ඉතින් පාරක් අයිනේ ඉන්නකොට තව ටික කලකින් චූම්පන් වෑන් එක ආයි යහත් ආයි මෙහාට යයි. ඉතින් මේ දේවල් ඉවසීමෙන් යුතු අදිවාසණයෙන් පහ කරගන්න. ඒ වාට සම්බන්ධ කෙලස් තියෙන ඒවා ඔක්කොම අදිවාසණයෙන් පහ කරගන්න. ඒවත් එක ගැටෙන්න යන්නේ නැතුව පුළුවන් තරම් දහම් සමාධිය යොමු කරගන්න සද්ධර්ම දේශනාවට. ඒ වගේම තව දෙකකින් ආයි වහින්න ගනි. මේ ඉස්සරනම් පිංගසනේ මේ අපි අපේ අදහසක් තිබ්බා අනේ වහිනවා නම් දෙයියොන්ට කියලා මේක කොහොම හරි නවත්ත ගන්න කියලා. දැන් තේරෙනවා මේ අර පුංචි කාලේ කොම්පිටු ගහුවා වගේ වැඩේ කොල්ල දෙන්නේ කියලා. තාම මේ සමාජේ නම් ඉන්නව එහෙම කොම්පිටු ගහන අය. වහින්න පොඩ්ඩක් එනකොට දෙයියන්ට කියනවා අනේ වස්සවන්න එපා ආදී වශයෙන් දේවල්. වහිනක නෙමේ පිංගතනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තමයි මේ රාග දේශ මොහ තියෙන එක. ඉසර ඉඳන් ඉදී වහිනකත් ප්‍රශ්නයක් කියලා. වහිනක නෙමේ ප්‍රශ්නේ රාග දේශ මොහ තියෙන එකයි ප්‍රශ්නේ. රාග දේශ මොහ දුරු කරගත්තා නම් ඔය පොච්චර වැස්සක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔය හැදෙන ආරාමේ ඔබ දන්නවනේ ආරාමයක් හැදෙනවා කියන්නේ. දැන් මගෙන් ඇවිල්ලා අහනවා මේ මොකද මේ පළවෙනිදා මේ පැවිද්ද සිද්ධ වෙනවනේ. මං ඉතින් 80ක් විතර පැවිදි වෙනවා. ලංකාවේ තාම ධර්මදේශනා හතරයි කළේ. ඒ හතරෙන් එකකට 10 ගානේ වගේ ඇවිල්ලා කියලා තියෙනවා. තාම ඒගොල්ලෝ නන්දුනද නැද්ද කියලා මං දන්නේ නැහැ. මේ වෙනකොට ඔය නන් දීපු අය අතර මං ඉතින් 80කට කිව්ව සංඛ්‍යාවක් ඇති කියලා මං හිතනවා. හැබැයි මං ඔය ඔක්කොටම දෙන පණිවිඩය තමයි කුටි බලාපොරොත්තු වුණා නම් එන්න එපා පැවිදි වෙන්න. හා අපිට කුටියක් තියෙනවද? ටයිල් එහෙම අල්ලලාද? ත්‍රිපිටකයේ එක සූත්‍රයකවත් ඕක නැහැ. ටයිල් අල්ලපු කුටියක ඒසී කරපු කුටියක නිවන් දකින්න පුළුවන් ඒකට හේතු වාසනා තියෙන එහෙම කියලා එහෙම ඒවා නැහැ පිංගතු. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ පැවිද්දට එන්න සූදානම් ඉන්න අයට විශේෂයෙන්ම මම කියන්නේ මේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට මම කියවනේ එදා ඉඳලා මම මේ ධර්මයේ කතා කරන්නේ යන්නේ ඒකලට විශේෂයෙන්. මොකද පිංගතුනි බොහෝ පිරිසක් අමාරුවේ වැහැලා ඉන්නේ. ඉහිගේ පැහුණා කියලා කියන්නේ අමාරුයි වැන්න බොහෝ දුරට. ඉහිගේ පැහැගන්න කලින් ඔය මුදලාලන්ට කත් අදින එක නවත්තලා තමන්ගේ වැඩේ කරගන්න කියලා තමයි මේ දේශනාවල අරමුණ. ඉතින් ඒ විශේෂයෙන්ම තරුණයන් උදෙසා එහෙම මේ පුංචි කුටියක් හදනවා. මම අපි මහත්තුරුන්ට කිව්වා බොහොම පුංචි කුටියක් හදන්න කියලා. ලොතරැයි කූඩු තියෙන්නේ. ඔය යනකොට ලොතරැයි කූඩු තියෙන්නේ. එදැන් මෙතන කාට හරි නිවන් දකින්න ඕන නම් තරුණ කොල්ලෙකුට නිවන් දකින්න ඕන නම් ලොතරැයි කූඩුවක් මදිද ඉන්න? මං හන් නිවන් දකින්න ඕන නම් දරුව හදන්න එහෙම පවුල් කන්න ඕන නම් ඒවා මදි. ලොතරැයි කූඩුවක් වගේ එකක් මදිද භාවනාවට ඉඳගත්tාම ධනිස් දෙක දෙමෙන්නේ නැත්තම් වහින වැස්සට හිරිකිට පාර ගහලා ඉවරලා හිරිකිට පාරෙන් තමන්ව තෙමිල යන්නේ නැත්තම් නිදා ගන්න ඕනේ වුණාම එක පැත්තකට දිග ඇදුනහම අඩි 7ක් ඕක දිගයි නම් නිදා ගන්නත් පුළුවන් නම් වැසිකිලි කැසිකිලි වෙනම හදලා තියෙනවා නම් දැන් ওই ටික මදිද නිවන් දකින්න? ඉතින් මම ඇත්තටම මෙතනට එන තරුණයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඕක. මොකද පින්වදෙනි මම රුක්ස මූලිකව ඉන්නයි හදන්නේ. කවුරු හරි එක්කෙනෙක් ආදර්ශයක් දෙන්න එපා ලෝකෙට. වහින වෙලාවට විතරක් මොකද දරා ගන්න බෑනේ. අර පූර්ණ රුක්ස මූලිකත්වයේ ඉන්න දෙන්නේ අපේ මහත්තුරු කියනවා වැසි දෙහිකට දෙවෙනකොට මේ ඉංගලන්තේ නෙමෙයි වැසි දෙහිකට දෙවෙනකොට ඊට පස්සේ මේ හැදලා ස්පිරිතාලේ දාන්න වෙයි කියලා. ඒක නිසාද වැස්සකට දෙවෙනකොට පොඩ්ඩක් කොහේ හරි ඔළුව ගහගෙන වැස්ස බෑවුවට පස්සේ ආයෙ රුක්ස මූලිකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම කියන්නේ මම මේ ආරාධනා කරන්නේ අපේ තරුණ තරුණියන්ට නම් එහෙම කරන්නේ නැහැ. තරුණියන්ට මේ ඒ උත්තරීතර පැවිද්ද ලැබෙන ඒ උතුම් භික්ෂුණීන් වහන්සේලා හෝ සිල්මෑණිවරුන්ට උන්වහන්සේලාට වෙනම ආරාමයක් ඉදිකරනවා බොහොම ආරක්ෂා සහිතව. ඒවට CCTV පද්ධති පවා හයි කළා. මොකද ඉතින් කාමාතුරයන්ගෙන් අඩුවක් නැහැනේ ලංකාද්වීපේ තාම. ඒක නිසා ඒගොල්ලන්ට සියලුම ආරක්ෂා සම්පත්තිය සලසනවා. අපිට පොලිසියේ මහතුරු පවා බොහොම ආරක්ෂාව සලසන්න අවකැපීලා කටයුතු කරනවා. DIG ලා කීප දෙනෙක්ම මේකට අනුගත වෙලා ඒ කටයුතු කරනවා. ඒ වගේම ආමියකේ ඉන්න බ්‍රිගේඩියර්ස්ලා කීප දෙනෙක්ම මේ සද්ධර්මය අහන අය තමන්ගේ දෙයක් විදියට මේ ආරක්ෂා කරන්න ලෑස්ති වෙනවා. ඒක නිසා මම හිතන්නේ කාටවත් ප්‍රශ්නයක් වෙයි කියලා. දැන් තියෙන්නේ මේ ධර්මයේ CD වලින් අහන්න තියෙන ගොඩක් අය දැන් ඉස්සරහ ඉඳගෙන අහලා මේ රස්නේ පොඩ්ඩක් වද්දගෙන තීරණය ගන්න තමයි තියෙන්නේ. මම කියන්නේ තීරණය ගන්න. එච්චරයි. අම්මලා තාත්තලා විරුද්ධ වෙයි. අම්මලා තාත්තලා විරුද්ධ වෙන එක සාධාරණයි. අම්මලා තාත්තලා මේකට කැමති උනා නම් ඕගොල්ලෝ අද ලෝකේ නැහනේ. එදා ඉඳලා මේකට විරුද්ධයි ඒගොල්ලෝ. ඇයියේ මේක හරියට තේරුන්නේ නැති හින්දා වෙන මොකුත් දෙන්නේ පිංගතුනි හේද. ඒකයි මම කියන්නේ දෙමාපියන්ට දොස් කියන්න එපා. දෙමාපියන් එක බින්දු මාත්‍රයක්වත් දොස් කියන්න එපා. දෙමාපියන්ට මේක තේරුන්නේ නැහැ. මෙච්චර කල් මේ සද්ධර්මයේ මේ ආකාරයෙන් අහන්නේ නැතුව ඇති. ඒක නිසා එතුමන්ලට තේරුනේ නැහැ. ඒක නිසා අද පොඩි විරුද්ධත්වයක් මේවට ඇති ඔබ පැවිදි වෙන්න යනකොට. තවත් මේ සද්ධර්ම දේශනාව අහගෙන යද්දී ඔබේ තාත්තා අම්මා මෙහෙම මෙතන ඉන්නවා නම් ඒ දෙන්නටත් හිතේ හදෙයිනේ. මේ කියන එක ඇත්ත නේ නම් අපිටත් මේ බහූබූතේ නේද වෙන්නේ යන්නේ. ඉතින් මෙතනින් ගැලවිලා නිවන් දැක්කොත් හොඳයි නේද කියලා. මම පෙර කිව්වා මේ පින්විතරි මේක මේ වෙලාවේ සද්ධර්මයේ නැගෙන වෙලාව නිවන් දකින්න උතුමන්ට වෙලාව පෑදිලා තියෙන්නේ. ඒ කාන්තේම නිවන් දකින්න හේතු වාසනා තියෙන සීලුම් පිරිස් තව අවුරුදු 600ක් ඇතුළත විශාල වශයෙන් මේ කටයුත්ත කරගන්න. සමාධියටපත් වෙච්ච අපේ උතුම් භික්ෂුන් වහන්සේ නමක් අපිට ප්‍රකාශයට පත් කළ තියෙනවා. උන්වහන්සේගේ සමාධියට උන්වහන්සේ දැක්ක කියලා මේ වෙනකොට ජාත සෝතාපන්නය 12,000කට අධික ප්‍රමාණයක් මේ පෘථිවි තලයේ පහළ වෙලා ඉන්නවා කියලා. ජාත සෝතාපන්නය. ඒ කියන්නේ මේ අද්දවි අමුතුවෙන් සෝතාපන්න වෙන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා අද්දවික සෝතාපන්න වෙලා දැන් නිවන් දකින්න ආපු අය. ඔන්න ඔය සද්ද එනකොට මොකද්ද කරන්න තියෙන හැමෝම හොඳට බලන්න තමන්ගේ ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නේ කියලා. බලන්න එක්ක මේ රෙකෝඩ් කරනවා නම් ෆ්ලයිට් මූඩ් එකට දාගන්න. නැත්තම් තව ටිකකින් තව දුරකථනයක් නාදවි. එතකොට අනිත් අයගේ සමාධිය පිදෙනවනේ. කමක් නැහැ. නිකන් චෙක් කරලා බලන්න. චෙක් කරලා බලන්න ඒක අර සයිලන්ස් දාලාද කියලා ඩබල් චෙක් කරන්න එච්චරයි. එතන කවුරුත් ගැටෙන්නේ නැහනේ. දුරකථනේ නාද වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. දුරකථනේ නාද වුණාම අර ඔබට හොඳ නැහැ ඒකයි. හැබැයි තව කාට හරි කේන්ති ගියොත් එහෙම මේ කේන්ති ගිය කෙනා තමයි මෝඩයා. කේන්ති ගන්න එපා කිසි දෙයකට. සාස්ත්‍රුන් වහන්සේට ද්‍රෝහි වෙන්න එපා කිසිම අවස්ථාවක තමන් කේන්ති අරගෙන. නැත්නම් වැඩ නැහැනේ මේ බණ කියලා. ඉතින් කොහොම හරි සිංහතුනි එතකොට එහෙනම් මේ දෙමාපියන්ගේ අකමැත්ත ඇති. ඉතින් ඕක මේ බොහොම සාමාන්‍ය දෙයක්. මමත් මේ පැවිදි තීරණය කළාට පස්සේ දැන් ඔබ වගේ නෙමෙයිනේ. ඉතින් මම මේ කාලෙක තිස්සේ දැන් මේක මේ කරගෙන යන කෙනෙක්. එතකොට මම හරියට නිකන් වැටෙන් පල්ලෙහාට වැටෙන ගමන් හිටියේ. දැන් ඔබ ওই වැට උඩේ ඉඳගෙනනේ අම්මලගේ අවසරය ඉල්ලන්නේ. අම්මලා අනිත් පැත්තට ඇද්දොත් මේ පැත්තටත් වැටෙන්න බලාගෙන ඉන්නේ. නමුත් මම මේ මගේ වැටෙන ගමන්නේ හිටියේ. ඒත් අපේ අම්මහන තව අවුරුද්දක් ගෙතන ඉන්න බැරිද කියලා. ඒක තමයි අම්මල තාත්තලගේ හැටි. හැබැයි මම මෙහෙම දෙයක් කියනවා. මේ දේශනාව පටන් ගන්න ඉස්සෙල්ල. මේ මෙච්චර කාලයක් මේ ඔබ දැකපු જાතියේ වැඩ පිළිවෙලක් නෙමෙයි මෙතන වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ හැම කෙනෙක්ම. මෙතන පින්වතුනි මේ තරුණේ තරුණියක් ගිහිල්ලා පැවිදි වුණා කියලා අම්මා තාත්තා ඒ තරුණියව තරුණියව අතහැරලා දාන්නේ. ඒව එහෙම එකක් උනේ නෑ පින්වතුනි තථාගතයන් වහන්සේගේ කාලේවල. එහෙම මේ දරුවන්ව අතහැරලා දැම්මේ නෑ හොයලා බැලුවා හැම තිස්සෙම. ඔබගේ දරුවව ඕස්ට්‍රේලියාවට යවුවා ඩිග්‍රී එකක් කරන්න ආයි මා අවුරුදු 6කින් නම් ඒ දරුවා ඩිග්‍රී එක කරලා ඉන්නේ. ඔබ යවනවද නැද්ද? යවනවා. හොයලා බලනවද නැද්ද? හොයලා බලනවා. ඔය දරුවා ඇයිද තුරුලට තමන්ගේ? ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා ෆ්ලයි කරයිද මෙහෙට තුරුලට එන්න? මට අම්මා ඕනේ කුක්ක ඕනේ කියලා ඇයිද? එහෙම එන්නේ නැහැ. එහෙනම් අවුරුදු 6 මේ දරුවා එහෙ. ඉතින් දරුවා මැරුණාද? නැහනේ. ඉතින් මොකද්ද තියෙන වෙනස? මං අහන්නේ ඒකයි මොකද්ද තියෙන වෙනස? ඔබ දරුවව අතාරින්න එපා. දරුවා ඔබව අතහැරලා දරුවගේ වැඩේ කරගන්න. මේ විශාල පිරිසක් එනවා. විශාල පිරිසක්. අද මේ වෙනකොට මාත් එක පැවිදි වෙන්න ඕනේ කියලා කියපු හැමෝටම අවසර ලැබුණොත් 250කට එහා පැත්තේ ඉන්නවා ධර්ම තන්නේ. ඉතින් බොහෝ පිරිසක් මේ හිර වෙවි අස්සෙන් මුල්ලෙන් රින්ග එනවා. ඒ හැමෝටම තියෙන එකම බය තමයි අම්මගේ තාත්තගේ පපුව පැල්ල වැරිලා එයි කියලා. නැත්නම් වෙන දෙයකට නෙමෙයි ඉන්නේ. ඉතින් අපේ අම්මලා තාත්තලා තේරුම් ගන්න ඕනේ කරුණ තමයි පළමු කොට ඔබගේ දරුවේ පැනල යන්න ගියා නම් මිනිහෙක් එක්ක ඔච්චර සොඳුරු වෙන්නේ නැහැ ඔය දරුවා. අවස්ථාව ආව ගමන් පැනල ගියා එච්චරයි. අම්මා මලාද කියනවත් බලනවද? දැන් පැනල ගියොත් බල්ලා තියනවද අම්මා මලාද කියනවද? අනේ මම පැනල ගියාම තාත්තා රීදි රසා ගත්තත් දන්නේ නැහැ කියලා. නමුත් පින්වතුනි මේ ශාස්ත්‍රීය සාසනයේ හික්මෙන් යන මහ උතුම් පුද්ගලයෝ කවදාකවත් ඔබට හානියක් කරන්නේ නැහැ. ඔබට හානියක් වෙන පරිදි කටයුතු කරන්නේ නැහැ. එහෙනම් උතුම් අම්මේ තාත්තෙක් නම් හිතලා බලන්න ඕනේ පළවෙනිම කාරණාව තමයි ඔන්න ඕක. මගේ දරුවෝ අද මං ගැන හිතලා උන් ඒ දරුවාගේ නිවනත් වහ ගන්න තරමට හැදිලා ඉන්නේ. එහෙනම් මම මොකටද මගේ දරුවාගේ නිවන වහන්නේ? ඔබ හිතලා බලන්න කාලකන්ණි දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙනවට වඩා කාලකන්ණි කියලා කිව්වේ කාලයේ කාදමන හින්දා මිසක් නරක හින්දා නෙමෙයි වැරදියට ගන්න එපා. කාලයේ කාදමන තමයි මම ඉංජිනේරුවෙක් ඉන්නේ දැන් එහෙනම් හරිද? දැන් මට මේවා කියාගත්තේ මේ කාලේ කාදමදම අවුරුදු ගානක් නාස්ති කළා දැන් තමයි අපි ට්‍රැක් වලට වැහිලා තියෙන්නේ යන්න ඕනේ මොකද්ද කියලා තේරුම් අරගෙන. ඉතින් මෙච්චර කාලෙ ඉතින් මාර්ගය හදාගන්න ඉතින් පාරමිතා පුරලා තියෙනවනේ පින්විතේ ලෝකයක් අතර යන්නේ. ඉතින් මට තනියෙන් ගලව යන්න බෑ. ගැලවෙන්න මම උත්සාහ කරා ගැලවෙන්න හම්බුනේ නැහැ. ඒකට ගාන්ට අර උර චක්‍රමාලා වැන්නමයි කරට ධර්මයයි ඔබයි කියලා ධර්මයයි ඔබයි ආරාමයි කියලා මහ විශාල දෙයක් හැදෙනවා. දැන් මේ සමාධිගත වෙච්ච මහ උත්තරිය කියනවා මෙතනින් තමයි මේ සමාධි මේ බුද්ධ ශාසනයේ අවුරුදු 600ක් පවතින මහ විශාල සංග්‍රාමයේ සිද්ධ වෙන්නේ ওই ධර්මයයි ඔබයි කියලා ඔක අතුල කිය. දින ඔය උර චක්‍රමාලාව තියෙන මගේ කරේ තමයි අන්තිමට. නමුත් ඉතින් මම පැත්තකට වෙලා ඒකට නැගිටින්න දෙනවා. ඒකයි මම කියන්නේ ධර්මයයි ඔබයි කියන්නේ ඔබ සහ ධර්මයේ වෙන කවුරුත් නැහැ එතන කියලා. මට ඔතන මුදුන් කන් ගන්න බෑ. මොකද මගේ වැඩේ කරගන්න ඕනේ මම. ඉතින් ඒ අම්මලා තාත්තලාට මම විශේෂයෙන්ම කියන්නේ මේ සද්ධර්ම දේශනාව මනාකොට ශ්‍රවණය කරන්න මෙතන ඉන්නා විතරක් නෙමෙයි රට රාජ්‍යවල තියෙනවා එහෙමයි සමහර අම්මල තාත්තල බලන් ඉන්න දරුවෝ එනකන්. ඕක තමයි සසර ගනුදෙනු. සමහර අම්මල තාත්තල දරුවට දරුවව ධර්මයේ හැසිරවනවා පුළුවන් තරම් දරුවට ධර්මයේ අහන්න සලස්සනවා. මොකද ඒ අයට සැදීන විදිහක් නැහැ දරුවා හින්දා. ඉතින් ඒ පැත්ත තමයි තියෙන්නේ. දරුවන්ට සැදීන විදිහක් නැහැ අම්මල හින්දා. අම්මලට සැදීන විදිහක් නැහැ දරුවෝ හින්දා. ඉතින් සංසාරේ කරගත්ත අමුමහා අකුසලියෝ දැන් පරිසන්දෙන්නේ නැවිදලා ඉතින් එකිනෙකාට විරුද්ධ වෙනවා. දරුවන විරුද්ධ නැහැ දෙමාපියෝ පැවිදිනවා දරුවන්ට තේරෙන්නේ නැහැ. නමුත් දෙමාපියෝ විරුද්ධයි දරුවෝ පැවිදිනවට මොකද මන් දන්නේ නැහැ මොකක් හිතිලා හින්දාද එහෙම කියන්නේ කියලා. මට හිතෙන්නේ ඔබට හිතෙනවා ඇති ඔය දෙමාපියන් හිතනවා ඇති දරුවා මලා වගේ කියලා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි දරුවගේ කොණ්ඩේ තියෙන හින්දා දරුවට ආදරේ කියලා. කියන්නේ දරුවා අංගලක් එකමාරක් කොණ්ඩේ තිබ්බොත් විතරද දරුවට ආදරේ. දරුවා තාත්තේ ලෙඩක් හැදිලා දරුවගේ කොණ්ඩේ ගියොත් එහෙම පන්දලා දාන්නද gedare. ඔන්න ඕක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. දරුවා කහපාට ඇඳුමක් ඇඳොත් ගහලා පන්නනවද? අඳින්න ඕනේ ඔය කියන ජලෝක සම්මතයේ තියෙන ඒවමද? මේකයි බින්දුර එතනින් එහාට දෙයක් මේකේ නැහැ. ඔබගේ දරුවා ඉන්නවා. ඔබගේ දරුවා මං එහෙම ගන්නෙ නැහැ. ඔබගේ දරුවා ධර්මයේ ඔබයි ආරාමයේ කියන එක ගිල ගන්නෙ නැහැ. දරුවා එහෙම්මම ඉන්නවා. ඔබට ඕනේ වෙලාවක ඇවිල්ලා දරුවත් එක්ක කතා කරන්න පුළුවන්. පුතේ හෝ දුවේ කියලා කතා කරබ ඔබට ස්වාමීනි කියලා කතා කරන්න වෙයි. මෙච්චර කල් ඔබ දරුවට වැඳා දරුවා ඔබට වැඳා දැන් ඔබ දරුවට වඳින්න. මොකද දරුවට ඔබ විතරක් නෙමෙයි ඔබ ඔය පූජා වට්ටිය උස්සගෙන ගිහිල්ලා වැටි වැටි වඳින දෙවිවරු ඇවිල්ලා වරුවට වැඳ නමස්කාර කරනවා. එහෙනම් දරුවට ඒ ආකාරයෙන් වැඳ නමස්කාර කරනවා නම් දෙවියන් බ්‍රාහ්මණය ඇවිදින්න ඔබට ඇවිල්ලා වඳින එක මහ ලොකු දෙයක් නෙමෙයි. තේනම් බින්දුනි ඔය දරුවට කිසි හානියක් වෙන්නේ නැහැ. ඔය දරුවව කාටවත් අයිති වෙන්නේ නැහැ. එහෙම කවුරුත් බාර ගන්නේ නැහැ. එහෙම ඉස්තර වුණා. පන්සලේ හාමුදුරුව ඇවිල්ලා පැවිදි කරන්න අපිට ඔබේ දරුවව දියන් එතනින් එහාට උඹලට සම්බන්ධයක් නැහැ මේ දරුවා අපේ. නමුත් මෙතන බින්දුනි එහෙම සම්බන්ධයක් නැහැ. ඔබ නිරන්තරයෙන් හොයලා බලන්න ඕනේ ඔබේ දරුවාට මොනවද වෙන්නේ. ඔබේ දරුවාට අසනීපයක් එහෙම හැදිලාද? ඔබේ දරුවා දැන් ඉස්පිරිතාලේද? ඔය දරුවව හොයලා බලන්න හැම මොහොතකම ඕනේ වෙලාවක ඔබ ආරාමයට එන්න ඇවිල්ලා සතියක් දෙකක් ඔබේ දරුවව ඔබ දැක බලාගෙන එතන ඉඳන් තමන්ගේ මාර්ගියත් වඩලා නිවන් දකින්න උත්සාහ කරන්න. ඒක කරන්න බැරි වුණොත් වෙන දේ මම දැන් තව ටිකකින් කියන්නම්. අනිත් එක මේ ධර්මතාවයේ මොකද්ද කියලාත් මම පැහැදිලි කරලා දෙන්නම්. මේ හැම දෙයක්ම තේරුම් ගත්තට පස්සේ ඔබට තේරෙයි ඔබ හිර වෙලා ඉන්න එක තැනක. ඔය තැනින් ගැලවෙන්න. තාත්තලා අම්මලාට මම විශේෂයෙන් කියන්නේ. මේ කාලේ මේ තරුණ තරුණියෝ මේ ලෝකෙට පහළ වෙලා ඉන්නේ ලේසි පහසු පිරිසක් නෙමෙයි. ඔය ලේසි පහසු පිරිසක් නෙමෙයි ඔබගේ දරුවා වශයෙන් ඔය ඉන්නේ. හැබැයි පිටින් මේ ලෝකෙට මේ කාලේ කාලකන්ණිත් පහළ වෙනවා. ආය යහන්න දෙයක් නැහැ. ගුරුකාරයෝ ගංජකාරයෝ වැඩියෙන් පහළ වෙනවා. ඒට අමතරව පිටින් මේ පාරමිතා පුරපු මහා උත්තමිය ලක්ෂ ගානක් පහළ වෙන නියමිතයි. මම කියන්නේ ජාත සෝතාපන්නිය 12000කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ඉන්නවා. හේතුව පිටින් මේ වෙලාවේ මේ ශාසනය නැගෙනවා. අපි සමාධි කම්බවදොල දැකලා තියෙනවා. තථාගතයන් වහන්සේලාගේ නියත විවරණ ගත්ත අවස්ථාව. මහා සේනාවක් එක්ක ඉගෙනලා නීත විවරණ ගත්ත අවස්ථාව දැකලා තියෙනවා. ඒවා ඉතින් දැම්ම ප්‍රකාශයටපත් කරන්නේ නැහැ. ඒවට කාලේ ඉන්න ඕනේ. ඒ කාලේ අවශ්‍ය සාක්ෂි සහිතව ප්‍රකාශයටපත් කරා. මුගලන් මහරහතන් වහන්සේ දැක්කර මේ ප්‍රේතරණ ගැන එතන විස්තර කරන්න ගියේ නැහැනේ. බුදුහාඳුරු ගාවම කියන්නම් කිව්වනේ ගිහින්. බුදුහාඳුරු කිව්වා මම ඕක මේ බෝධි මූලයේ ඉන්නකොට මමත් ඕක දැක්කා. හැබැයි මම උඹලට කියන්න ගියේ නැහැ. කියන්න ගියා නම් එහෙම උඹල මං කරේ අවිශ්වාසයක් ඇති කරගන්න. ඒක නිසා පින්වදිනේ මම ඔය දකින්න දැනෙන දේවල් මම දැම්ම ඔබට කියන්නේ නැහැ හරියට. ඒ වගේ තව කීප දෙනෙක් මේක දකින්න මට්ටම හදාගත්තට පස්සේ ඒ දකින්න හැමෝගෙම කටින් පිට වෙලා යනකොට ඔබට තේරෙයි. මම මෙච්චර කල් කියපු එක දැන් බොහෝ පිරිසක් කියනවා. ඒකයි දැන් අන්නේ දෙලින් ප්‍රත්‍යක්ෂ වෙනවා මේ කියන එක හරි කියලා. ඒ වගේම තමයි සිංහදෙනි මේ මේ මේ පැවිදි වෙන පිරිස් මෙච්චරක් නෙමෙයි සිංහදෙනි මේ ලංකාද්වීපයේ කසාවතින් වැහෙනවා. හෙලීම මේ අර මේ නිකන් ඔය පොළොවට වැහෙලා තියෙන මේ කොළපාට පොල්ලත්තක් වේලිලා කහපාට වෙනවා වගේ මේ අවුරුදු ගානක් ඇතුළත ලංකාවෙන් 120ක් විතර පැවිදි වෙනවා. ඉතින් ඔය 120 ඔබ හිටියේ නැත්තම් එහෙම ඔබ තරම් ඉතින් ගොනේ කොහෙද ඉන්නේ කියලා ඔබ හිතාගන්න. මොකද ඔය පැවිදි වෙන හැමෝම පැවිදි වෙන්නේ අලුත් අරමුණකට. මෙච්චර කල් ලෝකෙට වැහිලා දිවිච්ච අරමුණ හෙවත් නිවන. ඒ උත්තරීතර නිවන උදෙසා තමයි පැවිදි වෙන්නේ. ඒක නිසා ඒ ආගේ මොකුත් බලාපොරොත්තු නැහැ. ඒකයි මම කිව්වේ ලොතරැයි කූඩුවක් හදලා දුන්නා ඕකෙත් ඉන්න පුළුවන්. දැන් මම එහෙම කියන්නේ සින්දුනේ ඔය ලොතරැයි කූඩුවක තමයි ඉන්න වෙන්නේ කියලා කියන්නේ හේතුවයි දන්නවද? ඔය කුටි බලාගෙන ඉන්න අයව ඩිස්කරේජ් කරන්නේ. හරි වාතයක් නේ ඔය කුටි බලාගෙන එනකොට. කොහොමද මගේ කුටි අයියෝ මේකද කුටිය? අනේ එන්න එපා. නිවන් දකින්න ඕනේ අය විතරයි එන්න තියෙන්නේ. ඒ අයට හැම සැප සම්පතක්ම දෙන අනිත් එකම කියලා තියෙන අරහත් වෙන්නකො අරහත් වෙච්ච ගමන් ලෝකේ තියෙන ඔක්කොම සැප සම්පත් ටික දෙනවා. එතකන් දුක් විඳලා මේක කරන්නේ. දැන් 24ම කන්න දෙනවා අරිහත් වුණාට පස්සේ. නැත්තම් එක වේලයි. වැඩි වුණොත් දෙවේලයි. අර නන්ද කුමාරයාට බුදුහාමුදුරු කියපු කතාව තමයි දැන් අරිහත් වෙන්නකො එතකොට අර දිව්‍යාංගනාව ආරම්භ දෙන්න. මුල් කාලේ නම් දිව්‍යාංගනාව ගන්න මේ දැන් මේ දැන් වැඩුවා. පස්සේ පස්සේ තේරුණා මේ මොන ගුණ කොටද මේ කියන්නේ. තේන අරිහතුන් වහන්සේලාට ඔය කැම මේ අවශ්‍යතාවයක් ඇත්තෙමත් නැහැ නේ. ඒක නිසා අපි හිතන්නේ මේ හැමදේම ඔබට කියන්නේ සියල්ල කියන්නේ හේතු සහිතයි. තථාගතයන් වහන්සේ යම් නගරයකට ගිහිල්ලා ඒ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද මේ රටේ යද ඉන්නේ මේ රහතන් වහන්සේලා හරි අඩුයි නේද මේ නගරේ. ආනන්ද ඔබ දන්නවද ඔකට හේතුව? මේ නගරේ මිනිස්සු ඉස්සෙල්ලා පාවිච්චි කළේ ලී කොට්ට. දැන් පාවිච්චි කරන්නේ හුළුම් කොට්ට. ඔන්න ඕක තමයි රහතන් වහන්සේලා අඩු වෙන හේතුව කියලා. දැන් හිතාගන්න. පිටකතර නිින්ද කියලා කියන්නේ මායාවේ ක්‍රීඩාවක්. බුදුහාමුදුරුවෝ කියන්නේ තමන්ට හිත පාලනය කරගෙන ඉන්න බැරි නම් නිදාගනියව කියලා. ඇහැරෙන්න ඇහැරෙන්න ආයි ආයි නිදාගනියව නැත්තම් උඹලා හිතෙන් අප්‍රමාණ පව් කරගෙන අපාගත වෙනවා. එහෙනම් නිදාගෙන ඉන්න වෙලාවට පින්පව් කෙරෙන්නේ නැහැ නේ. පින්පව් කෙරෙන්නේ නැහැ, මාර්ගය වැඩෙන්නේ නැහැ, ඔහේ ඉන්න තියෙන්නේ. එන ඔබට මාර්ගයේ වඩා ගන්න බැරි නම් නිදා ගන්න පිළිගත. ඇහැරිලා ඉන්න වාරයක් ගන්න ඔබ පව් කරගන්න. අද ඔබ ගෙදර ඉඳලා මේ ස්ථානට එනකොට පව් අප්‍රමාණ ප්‍රමාණයක් කරගෙන ආව. තථාගතයන් කියන්නේ මොකද්ද කියලා හරියට දැනගත්තා නම් ඔය පව් කරන බව තමන්ට දැනෙනවා. පව් කරන්න අලි මරන්න ඕනේ නැහැ. ඇහැර මේන සතා මරන්න ඕනේ නැහැ පව් කරන්න. මේ ලෝකේ ජීවත් වෙනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේව ඔක්කොම අපි කතා කරගෙන යනවා. ඉතින් මේ යථාර්ථවත් සද්ධර්මයක්නේ කතා කරන්නේ හැම කෙනාම මේ සද්ධර්ම දේශනාව මීට කලින් අහලා ඇති මෙතනින් බොහෝ පිරිස්. ඒක නිසා අපි හිතන්නේ අපි කොතනින් හරි පටන් අරගෙන මේ මේ මේක තව තවත් අවබෝධ කරගන්න උත්සාහ කරමු. මේක අවබෝධ කරගෙන ඔබ මුලින්ම අදිස්ථාන කරගන්න ඕනේ. ඒක නිසා මේ බව ගමන මන් නසනවා කියන්නේ. අම්මා තාත්තාම සේව් කරගන්න පුළුවන්. අම්මා තාත්තලා දහම් ඇහෙනකොට අම්මා තාත්තා මේක තේරුම් ගනී. ඔබට තියෙන්නේ ඔබගේ මාර්ගයේ වඩලා මෙතනින් නිදහස් වෙන්න. ඔබ මේව විහිළුවට ගන්න එපා. මේ සද්ධර්ම. මේ සද්ධර්මයේ සිංහදුනේ නිකන් අපරාධي අතහැරලා දාන්න එපා. මහා සාර වූ සද්ධර්මයක් මේ තියෙන්නේ. මෙච්චර කල් ඔය මේ බොහෝ කාලයක් තිස්සේ මේ සද්ධර්මයේ යට ගැහිලා තිබුණා. මොකද හේතුව? මිනිසුන්ට කිසි උමනාවක් තිබුණ නැහැ මේක කරගන්න. නමුත් දැන් මිනිසුන්ට මේක උමනාවක් තියෙන නිසා කරගන්න. ඒක නදාලව කරුණු කාරණා ගෙති ගෙති එනවා. ඔය 26 වෙනිදා හැම මහා සාර පූජාවක් තියෙනවා. ඒවට පුළුවන් ඉදිරියට ගිහිල්ලා සම්බන්ධ වෙන්න. තමන්ට සම්බන්ධ වෙන්න බැරි නම් තමන්ගේ ගෙදර ඉඳගෙන හරි මේ වෙලාවේදී සාධුනාදිය දීලා ඒ ශක්තිය පිට කරලා හරින්න විශ්වයට. රහතන් වහන්සේලා ලක්ෂ ගන්නක් මේ ජම්බුද්වීපේ පහළ වේවා කියලා කරන ප්‍රාර්ථනාවක් තියෙනවනේ 26 වෙනිදා ඔක්කොම දැනුවත් වෙලා ඇතිනේ නේද? ඒක කවුරු කරනවද කියන එක වැදගත් නෑ පින්වතුනි. මම ඒකයි කියන්නේ සමේ ඔය සිවුරු පොටවල් වල එලිලා ඉන්න එපා කවුරු. අපි අර හාමුදුරන්ගේ, අපි මේ හාමුදුරන්ගේ, අපි මේ හාමුදුරන්ගේ, මේ හාමුදුරන්ගේ පිට නම් අපි යන්නේ නෑ. ඔය මෝඩ වැඩ පිළිවෙල වල ඉන්න එපා. නිවන් දකින්න වෙන්නේ නැහැ කවදාවත්. ඒකයි මම ඔබට කියන්නේ මේ මගේ පස්සේවත් යන්න එපා. කවුරු සාස්ත්‍රුන් වහන්සේගේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, ආර්ය සංඝයා වහන්සේගේ සරණ යන්න. ආර්ය සංඝයා වහන්සේ කිව්වේ මහරහතන් වහන්සේගේ සරණ යන්න. සරණසන්න නම් මහරහතන් වහන්සේගේ සරණ යන්න එපා. එහෙම නේද? සරණ යනවා කියන්නේ මොකද්ද? සරණසන්න යනවනේ. මේ සැරිසැරීම නසන්න යන්නේ. එහෙනම් සැරිසැරීම නසන්න යනවනම් සැරිසැරීම නසපු කෙනෙක් පස්සේ එපා යන්න. නේද? ඒකයි මම කියන්නේ ත්‍රිවිධ රත්නයේ සරණ යන්න හැරෙන්න වෙන කාගේවත් සරණ යන්න උත්සාහ කරන්න එපා. ධර්මයේ ඕනේ කෙනෙක්ගෙන් අහන්න. එහෙනම් ওই 26 වෙනිදා පූජාවක් තියෙනවා, මහා සාර පූජාවක්. සමහරවිට ඔබට එතන යන්න බැරි වෙන්න පුළුවන්. මොකද මහා වීර්ය රක්ෂකගණනේ පිරිස එතනට එන්න ඉඩ තියෙනවා. ඉතින් ඔබට යන්න පුළුවන් නම් හොඳයි. ගිහිල්ලා ඉවරලා රුවන්වැලි සෑහාමුදුරුවෝ ගාව මේ කරන පූජාවට සම්බන්ධ වෙලා ඒ තමන් මෙච්චර කල් කරපු පුණ්‍ය ශක්තිය ලෝකෙට විහිදුවලා පතුරවලා හරින්න. ඒ ලෝකෙ නිහිදුල පතුරවල ඒ මාහර්ගණි මහරහතන් වහන්සේලා මේ ලෝකෙ දිවි වෙන්න මේ ලෝකයේ අවශ්‍ය පින්විතේ තියෙනවා පරිසර සාධක අවශ්‍යයි. ඒ පරිසර සාධකත් ඒ ආකාරයෙන් නැగిලා එන්නේ. ඒ ඔය මහ පූජාවෙන් පස්සේ ගොඩක් දුරට ඔය ඩෙංගු වසංගතයේට එහෙම පොඩි විසඳුම් එයි. ඒ ඉන්නේ හැබැයි මේ ලෝකෙ උලා කන ලෝක සත්‍යයන්ගේ ඩෙංගු වලින් බේරිලා ඉන්න නම් නෙමෙයි. මේ ඉන්නේ මේ මහරහතන් වහන්සේලා විහි කරන්න අප්‍රමාණ ධෛර්යයෙන් යුක්තව කටයුතු කරන මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවණක් පිරිසට යම් කිසි සහනයක් සැලසෙන්න. මොකද ඩෙංගු මදුරේ කරි විද්දොත් එහෙම හරි කරදරයක් වෙනවනේ ඊට පස්සේ. අන්නේ උත්තරයන්ට බේරෙන්න විදිහට ඒක ගොඩක් දුරට මොකක් හරි විසඳුමක් ඒ කාලේ වෙනකොට. ඕකෙන් පස්සේ මාසයක් වගේ ඇතුළත ඔය ප්‍රශ්නේ විසඳේ කියලා අපිට හිතෙනවා. ගොඩක් දුරට විසඳිලා යයි. එක් රජයේ මැදිහත් වෙලා තීරණයක් ගනි, එහෙම නැත්නම් සංඛාර වෙනසකින් හෝ දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ වැඩ පිළිවෙලකින් හෝ අඩුම තරමේ ආරාම වල ඔය බණ භාවනා කරන ආරාම වල විහාර විහාරවලවත් ඔය තත්ත්වය ඇති වෙලා යයි. ඉතින් එහෙම කටයුතු සිද්ධ වෙයි. ඒක නිසා තමයි මම ඔබට කියන්නේ නිස්රේ සම්පත්තිය ලබාගත් පිරිසට උපනිස්රේ දීම වශයෙන් ඒ වගේ කටයුත්තක් කළොත් හොඳයි. ඊතල ඉඳගෙන හරි කමන්නේ සාදුනාදීය දින මේ වෙලාවට ටීවී එකේ එහෙම සමහරට පෙන්නයි මා විශාල වැඩසටහනක් නිසා. ඉතින් මේ වෙලාවට සජීවී මෙතනට සම්බන්ධ වෙලා ඉඳගෙන ඒව කටයුත්තක් කරගන්න ඒක ඔබටත් හොඳයි. ඒ වගේම මේ විහිවෙන්නේ ඉන්න මහරහතන් වහන්සේලාටත් හොඳයි. එහෙමනම් පින්වතුනි මේ සද්ධර්ම දේශනාවේදී ඉන්න පළමු වංගේ අපි පටන් ගමු. ඒ තමයි මේ මෙතන ඉන්න හැම කෙනෙක්ම දන්නවා මේ සද්ධර්මය පාවිච්චි කළොත් ගොඩ යන්න පුළුවන්, නැත්නම් මහ විනාශයක් මේ ජීවිතේට වෙන්න යන්නේ කියලා. ඔය දන්නේ නැති අයට පොඩ්ඩක් දැනගන්න මම ඒක කියලා දෙන්නම් මුලින්. ඔබ බොහෝම තාරුණ්‍ය මේ වෙනකොට ඇති. තරුණ කමින් මත් වෙලා ඉන්නේ නැතිව ඇති මෙතන ඉන්න අය නම්. නමුත් ඔය පාරේ යනකොට ඔබ දකින්න ඇති මෙතන ඉඳලා මෙතන දෙනකොට වාහන දාස් ගානක් නවත්තලා මොකද එහා පැත්තේ ඇලා. ඉතින් අද පොයේ දවසට රජින් නිවාඩු දවසක් බවට පත් කරලා තියෙනවා. ඒ නිවාඩු දවසක් බවට පත් කරලා තියෙන මිනිසුන් සිල් සමාදන් වෙන්නේ බණ භාවනා ආදී කරන්. ඉතින් මේ මහත්තුරු බෝතල් එහෙම අරගෙන ඇවිල්ලා තරුණ මදේන් මත් වෙලා අර එහා පැත්තේ බණ භාවනා කටයුතු කරගෙන යනවා ඇති. තව ටික බොහොම වෙලාවක් යනවා. තව ටිකකින් හද්දයක් බද්දයක් ඇහි ඇම්බියුලන්ස් එක තුනක් යයි. ඒ බණ භාවනා කරලා ධ්‍යාන ලබන පිරිස් මෙහෙම පුළු පාරව කාගෙන ওই යන පිරිසක්. නමුත් මේකදී මෙන්න මේක පොඩ්ඩක් හිතලා බලන්න ওই කාලකන්‍ය ජීවිත තරුණ ජීවිත තරුණ මදේන් මත් වෙලා මහා විනාශයක් කරගන්න හදන්නේ. තරුණ කම ඇඟේ තියෙද්දි මේකදී අපිට හිතෙන්නේ නැහැ කවදාකවත් අපි වයසටයි කියලා. අවුරුදු 50 55 වුණාම තාමත් හිතෙන්නේ නැහැ අපි වයසට ගිහිලා දැන් කුණු වෙලා මැරෙන්නයි මේ කිප්පු වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ප්‍රඥාව මෙහෙවන්නේ නැහැ පෙර නිමිති දකින්න. මේ සංසාරයේ පෙර නිමිත්තක් වශයෙන් ඔබ දකින්න ඕනේ. බල්ලෙක් බලලෙක් තමන් ගාවට ආවට පස්සේ ඒ බල්ලට කන්න ටිකක් දෙනවා වගේම ඒකයි මේ ඇඟ කුණු වෙලා කවණුව හැලි ඉන්න වෙලාවේ අනේ අපරාධේ කිය කී ඉන්නේ නැතු. අපරාධ විතරක් නෙමේ පෙරාදේත් හොඳට බලන පෙරාදේ කියන එක හොඳට බලා ගන්න. බලාගත්තට පස්සේ ඊට පස්සේ දකින්න තියෙන දේ තමයි පෙර නිමිත්ත. එහෙනම් අද මේ බල්ලා කුණු වෙලා යන්න හේතුව මොකද්ද? මේක බල්ලා වෙන්න හේතුව මොකද්ද? දැන් මේ අපරාර්ධේනේ මේ තියෙන්නේ. පස්සේ අර්ධේ මේ තියෙන්නේ. ඕකේ පෙරාර්ධේ මොකද්ද කියලා බලන්න. ඕක මහ ලොකුවට උජාරුවෙන් හිටපු මිනිහෙක් සත්බස බැහැර කරලා ඉවර වෙලා මගේ වාසේ දෙන්න ඕනේ ලෝකෙට කියලා. සත්පුරුෂයන් වහන්සේලා ලෝකෙට දීපු සත්බස බැහැර කළා. අම්මා තාත්තට කන්න ටිකක් දුන්නේ නැහැ බඩගින්නේ තිබ්බා. ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට කන්න ටිකක් දුන්නේ නැහැ බඩගින්නේ තිබ්බා. ඒක නිසා කන්න ටිකක් නැහැ. ඒක නිසා ඔබ හොයාගෙන ආවේ කන්න ටිකක් ගන්න. එදිනින් එහාට මිනිසුන්ට සාප කළා තෝ කුණු වෙලා මැරෙන්න ඕනේ. ආදිවාසීන් දේවල් සාප කර කර ඉඳලා ඉවරලා දැන් බල්ල වෙලා පැත්තක් කුණු වෙලා පණුව හැලෙනවා. ඔය සංසිද්ධිය තියෙනුනේ ක්‍රමක්‍රමයෙන් දකින්න. එහෙනම් මේ ඔබ මේ පසු වර්ධයේ විතරක් දැකලා හරියන්නේ නැහැ. පෙර වර්ධයත් හොඳට දැකගත්තා නම් ඔබට තේරෙනවා මේක මිනිස්සෙක් වෙලා ඉන්න කාලේ වෙච්ච සංහැදියක් තමයි මේ තියෙන්නේ. මිනිස්සෙක් වෙලා ඉන්න කාලේ වෙච්ච මේ ටික මෙහෙමනම් පින්වතුනි මම මොකද්ද කරන්න ඕනේ කියලා ඔතනින් එහාට ඔබ තීරණය කරන්න. මෙතන මේ හෙනේට ඉඳලා තියෙන කතන්දරේ තමයි පින්වතුනි හැමතිස්සෙම අපි කතා කරන්නේ එකයි. සතාගතයන් වහන්සේ නමගේ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨතම වචනේ තමයි මේ ලෝක සත්‍යාව දුකෙන් නිදහස් කරවන්න තියෙන එකම කොටස තමයි පින්වතුනි ඔයාද වහගන්න යන්නේ මිනිස්සු. හැබැයි ඉතින් ඕක මේ අම්පටලෝ ගන්නවා වචනේ හා මෙහා කරගෙන. ඉතින් ඒක මම තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම් දවසින් දවස. මේ එකම දේශනාව නැවත නැවත ඇහුවත් කමක් නැහැ තේරෙන්නේ. මේ පොඩ්ඩ අවබෝධ කරගත්තා නම් ඔබ ඔබගේ වැඩේ කරගන්න. මේ අද මේ දරුවෝ ඔය තරුණ දරුවෝ බයිසිකලේ යද්දි එක රෝදයක් උස්සගෙන යන්න උත්සාහ කරන්නේ. මැදිවියේ ඉන්න අය පුළුවන් තරම් ගොඩ ගගා තමන්ගේ දරුවන්ට දෙන්න උත්සාහ කරන්නේ. පොඩි එවුන් ඉගෙනගෙන ලොකු මහත්ෙක් වෙන්න උත්සාහ කරන්නේ. මේ මැරෙන්න ඉන්නේ උන් තව ලෝකයක් අල්ලන්න උත්සාහ කරන්නේ. ඔය ඔක්කොම උත්සාහ කරන්නේ සිංහදෙන එකම එක දෘෂ්ටියක් නිසා. වෙන කිසිම දෘෂ්ටියක් නෙමෙයි. තණ්හා ඇති වෙන්නේ නැහැ සිංහදෙන දෘෂ්ටිය නැත්තම්. දෘෂ්ටිය තමයි තණ්හාවකට අරගෙන ඉන්නේ හොඳට තේරුම් ගන්න මේ. දැන් අපි හැමෝගාම දෘෂ්ටියක් තියෙනව නේද? කක්ක වැඩක් නැහැ කියේ. උදේට පහරන දාන කක්ක ටික කිසිම වැඩකට ගන්න බෑ කියලා දෘෂ්ටියක් තියෙනව නේද අපි ගා? ඒක නිසා අපි ඔකට ඇලෙන්නේ නැහැ නේද? ඒක පොඩ්ඩක්වත් හිතලා බලන්න බින්දුනේ. කවුරු හරි කිව්වොත් එහෙම විශේෂ පුද්ගලයෙක්ව පෙන්නලා නුමගේ තියෙන ඥාන ශක්තිය අනුව නුමගේ කක්ක වලින් පිළිකා හොඳ කරන්න පුළුවන් කියලා. ඔය පුද්ගලයා රත්තරන් වලටත් වැඩියෙන් කක්ක වලට ආදරය කරන එකක් නැද්ද? හොඳට කරුණෙන් කරුණ තේරුම් ගන්න. රත්තරන් වලටත් වඩා කක්ක වලට ආදරය කරන එකක් නැද්ද? එහෙනම් දැන් ඔබට පේනවා බින්දුනේ දෘෂ්ටියක් තමයි මේ ඔක්කොම කරන්නේ. දෘෂ්ටිය. ඔය තණ්හාව කියන එක ඇති කරවන්නේ දෘෂ්ටිය. නැත්තම් ඒ තැන් වලට ඇලෙන්නේ නැහැ. වටිනාකමක් දීලා දෘෂ්ටියක් හදා ගත්තොත් එහෙම පින්වතුනි එතනට ඇලෙනවා. ඒක තමයි තියෙන්නේ. අද දැන් මේ සද්දන මේ ශ්‍රවණය කළා ආපහු යන වෙලාවට කවුරු හරි කිව්වොත් එimhe අහවල් දැන් අලියතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා. ඔක්කොම බස් පොලිම ඇරයි යනවා එතනට. හැබැයි මෙච්චර කල් එතනට ගියේ නැහැ. දැන් යනවා පොලිමේ. ඇයි ඒ? අර මෙච්චර කල් වඩිනකමක් තිබුණේ නැහැ. මොකද දෘෂ්ටිය තිබුණේ මොකද්ද? එතන අරිහත්වේ නැහැ කියලා. ඊට පස්සේ දෘෂ්ටිගත වුණා අරිහත්වේ තියෙනවා කියලා. තිවිත් ගමන් ඇලුනා ගිහිල්ලා. ඔන්න ඕක තමයි තියෙන්නේ. මේ කාන්දම වගේ තමයි ওই දෘෂ්ටිය. කාන්දම වගේ තියෙද්දි දෘෂ්ටිගත වුණා නම් සංගාල ඇලෙනවා එතනට ගිහිල්ලා. එහෙනම් පින්වතුනි තණ්හාවටත් හේතුවක් තියෙනවා. දුකට හේතුව තණ්හාව තමයි. ඒකේ ආයි වචන දෙකක් නැහැ. තණ්හාවට හේතුව කියලා මොකද කියලා බලා ගන්න ඕනේ. ඇයි අපි මේ ලෝකෙට තණ්හාව වෙන්නේ හැමතිස්සෙම? ලෝකෙට තණ්හාව වෙන හේතුව හොයාගත්තනම් ඔය තණ්හාව නිරුද්ධ කරගන්න පුළුවන්. නැත්තම් දුක්ඛ සමුදය අරිහත්ත්වය තේරුම් ගත්තට පින්වතුනි ලේසි වෙන්නේ නැහැ. ඔතනින් ගැලවිලා එන්න. මොකද දෘෂ්ටිය වෙනස් වුණේ නැත්තම් තව තවත් ඇලි ඇලි ඉන්නවා. ඒකයි තියෙන්නේ. හොඳ ඔබ හොඳට හිතලා බලන්න. ඔබට කියනවා මේ මගේ පුතා කියලා තුරුලේ තියාගෙන ඉන්නවා එකේ. ඔය මගේ පුතා කියලා තුරුලේ තියාගෙන ඉන්නකොට ඉතින් බොහොම මේ මම මගේ කියන හැඟීමෙන් දරුවාට පුදුම විදිහට ඇලිලා ඉන්නේ දෙමාපිය. මොකක් හරි ප්‍රශ්නයකදී වෛද්‍ය විද්‍යාවෙන් තීරණය කරනවා මේ දරුවාගේ තියෙන ඥාන මේ තාත්තගේ නෙමෙයි කියලා. මේ අම්මගේ නෙමෙයි කියලා. මේ දරුවාගේ තියෙන ඥාන අම්මගේ තාත්තගේ නෙමෙයි කියලා තීරණය කරගත්ත ගමන් මේ දරුවා මගේ නෙමෙයි කියලා දෘෂ්ටියකට වැටෙනව නේද? ඔය දෘෂ්ටියේ වැටිච්ච ගමන් එතනින් යනට තිවි චල්මට මොකද වෙන්නේ? ඔන්න හොඳට බලා ගන්න තියෙන මේ ඇල්මට හේතුව මොකද්ද කියලා. කොතනක හරි ඇලෙන්න හේතුව නම් මුලා දෘෂ්ටිය. වෙන මොකුත් නෙමෙයි. එහෙනම් අපි බලන්න ඕනේ පින්වතුනි මේ මුලා දෘෂ්ටිය මොකද්ද කියලා. ඔය මුලා දෘෂ්ටිය තමයි පින්වතුනි තමන් වශයෙන් මේ ලෝකයේ තියෙනවා කියලා හිතාගත්තේ. ඒ කියන්නේ මගේ කැමැත්තට මේ ලෝකේ වෙනවා කියන දේ. මේක හරිය බරපතල දෙයක්. මේ කොටස නැතුව නිවන් දකින්න බෑ. මම මේ අනිත්‍යවත් අනිච්චවත් කතා කරනව නෙමෙයි. ඒකයි මම කිව්වේ අම්පටලෝ ගන්න එපා කවුරු. ත්‍රිසෝ මාධ්‍යයට ගිහිල්ලා අම්පටලෝ ගන්නවා. අම්පටලෝ ගන්නේ මොකුත්? මීහර, මූ, හොවා જાතියයි. මිනිස්සු අම්පටලෝ ගන්නෑ. ඒක නිසා කවුරුත් මාධ්‍ය වලට ගිහිල්ලා අම්පටලෝ ගන්න අයගේ දේශනා ඉදිරි අහන්න අවශ්‍ය නැහැ. ක්‍රෝධේ, වෛරේ, මේ වැහෙන දේවල් නෙමෙයි අහන්න තියෙන්නේ. සිංහදුනි රාග, ద్వේෂ, මෝහ ෂය වෙන දේවල්. මන් දන්නේ නැහැ එයා මොන පරමාර්ථයෙන් ඕවා කරනවාද කියලා. ඉතින් අපිට මහත්තුරු කියන්නේ මන්න ඕවා බලන්නෙත් නැහැ. ත්‍රිපිටකයේ මාගාව තියෙනවා, ගුරුහාමුදුරුවන්ගේ ශක්තිය මාගාව තියෙනවා. එතනින් එහාට මට අවශ්‍ය නැහැ කිසි දෙයක්. මේ මගේ මාර්ගය වඩා ගන්න. කොහොම හරි අනිත්‍යයක් අනිච්චයක් ගැන කතා කරන්නේ නෙමෙයි මං හදන්නේ. හොඳට තේරුම් ගන්න මම මේ සරල වශයෙන් ඔබට මේක කියන්නේ. වචන මාත්‍ර ටිකක් කියන්නම් මේකෙන් හොඳට තේරුම් ගන්න මොකද්ද කියන්නේ. හැමදෙයක්ම පින්වතුනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී ඔබගේ හිතේ තියෙන එකම එක දේ තමයි මේක මම තර්ක කර කර දැන් අවබෝධ කරගන්න. යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න කියලා සතාගතයන් වහන්සේ දේශනා කළේ ඔන්න ඕකට. යෝනිසෝ මනසිකාරය කියලා එලෙමසිටි සිහිය කියලා හිතාගේ කිව්වට. එලෙමසිටි සිහිය තමයි. නමුත් එලෙමසිටි සිහිය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න. එතකොට ඔය ප්‍රශ්නේ විසඳුමක් එනවා. දැන් අපි කිව්වොත් එහෙනම් ඔගේ එලෙමසිටි සිහිය නෙමෙයි කියලා ඔතනින් එහාට ගැටෙනවා. ඕගොල්ලෝ අපි ඉන්නේ පොඩි කාලේ ඉඳලා අහලා තියෙන එහෙමනේ. මේ තමයි වගේ වයසින් භාගයක්වත් නැහැ. දැන් මේ කියන එලෙමසිටි දිය නෙමෙයි කිය. එහෙම කියන්න දෙයක් නැහැ. එලෙමසිටි දිය තමයි ඔය කියන්නේ. හැබැයි එලෙමසිටි දිය කියන්නේ මොකද්ද කියලා නිරුක්ති වලින් ගන්න. යෝනිය කියලා කියන්නේ පින්වදෙන උප්පත්ති ස්ථානය. යමක් උප්පද්දන ඇති කරන ස්ථානයක් තියෙනවනම් අන්න ඒකට කියනවා යෝනිය කියලා. එහෙනම් දැන් යෝනි ඉස මන ඉසිකාර කරනවා කියලා කියන්නේ පින්වදෙන යෝනි ඉස කියලා කියන්නේ මොකද්ද? යෝනි උප්පත්ති ඇති කරන තැන කෙළවර. එහෙනම් යම් තැනක જાතියක් හට ගන්නවා නම් ඔන්න ඒ જાතිය ඇති කරන තැන කෙලවර තමයි මොකද්ද? අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා දෙක තමයි මේ උප්පත්ති ඇති කරන්න කෙලවරක් හදලා තියෙන්නේ. එහෙනම් දැන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවෙදි මේ සද්ධර්මය මෙනෙහි කරන්න පටන් ගන්න අවිද්‍යාව තෘෂ්ණා ගැලවෙනකම්. ඒක තමයි යෝනිසෝ මනසිකාර කරනවා කියලා කියන්නේ. අවිද්‍යාව තෘෂ්ණා තුනී වෙනකන් නෙමෙයි අවිද්‍යාව තෘෂ්ණා ගැලවෙනකම් මේක කරන්නේ. සෝතාපන්නතාවය කියන්නේ සිංහතුනි අවිද්‍යාව තෘෂ්ණා යම් ප්‍රමාණයකට ගැලවුණා. සකදාගාමිත්වය කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා ඊළඟ ස්තරයේ ගැලවුණා. දැන් අපි දන්නවනේ භූගෝල විද්‍යාව එහෙම කළා නම් එහෙම අපි දන්නවා මේ පෘථිවිය ස්තර තියෙනවා. පළවෙනි ස්තරයක් තියෙනවා, දෙවෙනි ස්තරයක් තියෙනවා, ආදී වශයෙන් තියෙනවා. එහෙනම් දැන් මේකේ තියෙන ස්තර හතරක් තියෙනවා. පළවෙනි ස්තරයේදී වෙන්නේ මොකද්ද? සෝතාපන්න ඵලයට පත් වෙනකොට රාග, ද්වේෂ, මෝහ එක ස්තරයක් ගැලවිලා යනවා. එහෙනම් දැන් ඔබ සෝතාපන්න ඵලයට පත් වෙනකන් යෝනිසෝ මනසිකාරයේ ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? මේ අහගන්න ධර්මය යෝනි ඉස දක්වා මන ඉසිකාර කරනවා. එන යෝනිසට මනේසිකාර කරාම මොකද වෙන්නේ? යෝනිස ගැලවෙනවා. එන උප්පත්තිය සකස් කරන්නා වූ අවිද්‍යාව තෘෂ්ණා දෙක ගැලවි ගැලවි යනවා. ඒ ගැලවි ගැලවි ගිහිල්ලා එක මට්ටමකට එනකොට මොකද වෙන්නේ? අන්න ඒ කෙනාට කියනවා සෝතාපන්නය කියලා. එහෙනම් යෝනිසෝ මනසිකාරයේ ඕනේ වෙන්නේ සෝතාපන්න වෙනකන් විතරක් නෙමෙයි, අරිහත්ත්වයට දක්වාම යෝනිසෝ මනසිකාරයේ ඕනේ. ඒක හදාගන්න නම් සත්පුරුෂ සංසේවනයේ තියෙන්න ඕනේ හැම මොහොතකම. ඕකට තව නිදිමැරීම කියන එකයි, ආහාරයේ පවන දන වැළඳීම කියන තුන දෙකයි එකතු වුණා නම් අරිහතුන් වහන්සේ බිහි වෙනවා බොහොම ඉක්මනට. එහෙනම් දැන් මේ අහගන්න ධර්මයේ යෝනිස මනසිකාර කරන්න ඕනේ. මේ අහගන්න ධර්මයේ දැන් දාන්න ඕනේ තමන්ගේ ජීවිතේට ටග් ගාලා. ඔබගේ හිත හරිම වේගවත්, මට කතා කරන්න බෑ ඔබගේ හිත යන වේගයෙන්. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. මේ එක උදාහරණයක් කියපු ගමන් මේ කියන උදාහරණය ඔබගේ ජීවිතේට බොහොම සම්බන්ධ උදාහරණයක් කියන්නේ. ඒ බොහොම සම්බන්ධ උදාහරණයක් කියද්දි ටග් ගාලා ඒක අරගෙන ඒකට දාගන්න. ඒකට දාගත්ත ගමන් ඔබට තේරෙනවා මේ කියන දේ හරියට හරි නේද. එහෙනම් හැමතිස්සෙම පින්වතුනි, විශ්වාසයයි ප්‍රත්‍යක්ෂයයි, විශ්වාසයයි ප්‍රත්‍යක්ෂයයි, ඒක තමයි මේ ශාසනයේ ක්‍රමවේද. පළමු කොට විශ්වාසය ඇති වෙන්නේ සෝතාපන්න ඵලයේදී. එදෙනින් එහාට විශ්වාසයේ වැඩි වෙවි යනවා. හැම මොහොතකම වෙන්නේ මොකද්ද? විශ්වාස වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. විශ්වාස වෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වුණාම තමයි අවබෝධ වුණා කියලා කියන්නේ. බෝධියට තියෙන දුර අව වෙලා ගියා. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ මුලින්ම විශ්වාසයට ගන්න තියෙන. එහෙනම් මේ කියන තප්පරේදී විශ්වාස කළා, ජීවිතේට දැම්ම, ජීවිතේට දැම්ම කියන්නේ කාගේ ජීවිතේට දාන්නේ? දැන් ඔබට නිවන් දකින්න පුළුවන්ද මගේ ජීවිතේ තුලේ? නෑ. ඔබ දාන්නේ ඔබගේ ජීවිතේ, දරුවගේ ජීවිතේ එහෙම දාන්න යන්න එපා. නිවන් දකින්න වෙන්නේ නැහැ කවදා. තමන් තුළින් මේක දකින්න ඕනේ. මොකද පින්වදෙනි, ප්‍රත්‍යක්ෂතාවය කියන එකයි හරි වැදගත්. ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ පින්වදෙනි ප්‍රත්‍යක්ෂය වෙන්න ඕනේ. ප්‍රත්‍ය කියලා කිව්වේ මොකටද? අවිද්‍යාව ප්‍රත්‍ය. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නැගිලෙන නිසා අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය කරන්න තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය වුණ නැත්නම් වැඩක් නැහැ. මම මේක ඔබට උදාහරණකින් කියන්නම්. ඔබ නිගමනය ඉදලා බලන්න, ඔබගේ යාළුවේ නැත්නම් ඔබගේ අල්ලපු ගෙදර නෝනාට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා ඔබගේ හොඳම යාළුවෙක් කියලා ඔබත් එක්ක කියනවා. ඔබගේ යාළුවා සාමාන්‍යයෙන් බොරු කියන කෙනෙක් නෙමෙයි. ඒක නිසා ඒ කිව්වට පස්සේ ඔබට යම්කිසි විශ්වාසයක් ඇති වෙනවා මේ ළමගේ යාළුවා ගැන. මේ යාළුවා කියපු එක හරි වෙන්නේ නැති කියලා. නමුත් එංගොතේ ඔබට 100%ක් තාම විශ්වාස නැහැ. ඔබ ඉන්නේ දෙලොවක් අතර. මේක ඇත්තටම වෙයිද නැද්ද? ඇත්තද දන්නේ නැහැ. මේක හැබැයි බොරු කියන්නේත් නැහැ. මේ ගැණු හැබැයි මේ වෙන්න බැරිත් නැහැ. ආදී වශයෙන් දැන් දේවල් හිතේ හිතේ ඉන්නවා. එහෙනම් දැන් මේ විශ්වාසය ජනිත වෙලා තියෙනවා මිස තාම මේක ප්‍රත්‍යක්ෂ නැහැ. මොකද අවිද්‍යාව දුර වෙලා නැහැ ඒ කාරණාව සම්බන්ධ. අවිද්‍යාව කියලා කියන්නේ සිංහතුනි ඇත්ත නොදැනීමට. සරලව කිව්වොත් අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත නොදැනීම. ඇත්ත දන්නේ නැහැ මොකද්ද කියලා. එහෙනම් දැන් ඔබ තාම මේ පිළිබඳ ඇත්ත දන්නේ නැහැ, අවිද්‍යාවෙන් ඉන්නේ. නමුත් අර යාළුවා කියපු නිසා දැන් විශ්වාසෙට අරගෙන තියෙනවා. එහෙනම් ඒ විශ්වාසය තුළ තමයි දැන් මේ ටික තුළ ජීවත් වෙන්නේ. ඔන්න එක දවසක් ඔබ මේ වැඩ ඇරිලා ගෙදර එන වෙලාවට ওই ගෙදරින් ඒ ගෙදර කාමරේම මේ දෙන්නා ඉන්නවා දකින්න. දැන් මොකද උනේ? දැන් මෙච්චර කල් ඔබ විශ්වාසයට ගත්ත තව කෙනෙක් දැකපු එකක් හින්දා. එහෙනම් තව කෙනෙක් දැකපු එකක් තුළ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. බෑ. එහෙනම් මේව තේරුම් ගන්න. මේව තමයි ඔබගේ නිවන වැහෙන්න හේතුව. ඒකයි කියන්නේ මේ සද්ධර්ම දේශනාවල එකක් නැර හොඳට තේරුම් ගන්න කියන මොනවද කියන්නේ කියලා. වල්පල් කියවල වැඩක් නැහැ. කියවන්න තියෙන්නේ ඔබට මේක කරගන්න තියෙන බාධක තියෙනවා නම් අන්න ඒවයි දුරු කරගන්න. එහෙනම් බින්දුනි මෙතන බලන්න මේ ප්‍රත්‍යක්ෂතාවය කියන එක හරි වැදගත්. එහෙනම් මේ අරයාගේ ඇස් දෙකට දැකපු දේ තුලින් ඔබට ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වුණා විශ්වාසයක් විතරයි ඇති වුණේ. එහෙනම් විශ්වාසයක් ඇති වෙන්නේ තව කෙනෙක් කියපු දෙයක් නිසා. ප්‍රත්‍යක්ෂ වෙන්නේ තමන්ගේ ජීවිතේට තුලින්ම දැකපු නිසා. දැන් මොකද උනේ? මෙච්චර වෙලා තිබිත් අර අවිද්‍යාව ප්‍රත්‍ය නැති වෙලා ගියා. ඇයි? දැන් අස්පනා පිටම දැක්කා. දැන් එහෙනම් ආයි විශ්වාසයක් නෙමෙයි තියෙන්නේ ප්‍රත්‍යක්ෂයක්. අවබෝධයක් දැන් තියෙන්නේ. එහෙනම් හැම ධර්ම කරුණක්ම මේ වෙලාවේ කතා කරන විශ්වාසයට ගන්න, අවබෝධයට දාන්න. විශ්වාසයට ගන්න ප්‍රත්‍යක්ෂ කරන්න, අවබෝධයට දාන්න. ඒක තමයි කරන්නේ. විශ්වාසයෙන් ගත්තා, ප්‍රත්‍යක්ෂ කළා, අවබෝධ කළා. ඔන්න ඒ කරුණ තුන තමයි කරෙන්න තියෙන්නේ. එහෙනම් දැන් මේ වෙලාවේ අහන හැම ධර්ම කාරණාවක්ම තමන්ගේ ජීවිතයට දාන්න. අනුන්ගේ නෙමෙයි, තමන්ගේ ජීවිතයට දාලා බලන්න මේ කියන කතාව ඇත්තද බොරුද කියලා. එහෙනම් පින්වතුනි දැන් අපි බලමු මේ දැන් මේ මෙතන ඉන්න හැම කෙනෙකුටම මම විශ්වාස කරනවා නිවන් දකින්නයි ඕනේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ නිවන් දකින්න තියෙන අර මේ බාධක තියෙනවා, ඒ බාධක දුරු කරගන්නයි දැන් හදාගන්න. ඒ කියන්නේ නිවන් දකින්න මේ හිත දෙන්නේ නැති එකක් තියෙනවනේ. නිවන් දකින්න ඕනේ. අනේ ඒ උනාට බෑනේ. අන්නේ මත්තමේ තමයි බොරු බොහෝ මිනිසක් ඉන්නේ. හැබැයි තරුණ තරුණියන්ට නම් ඔය ප්‍රශ්නේ නැහැ. හිතුණත් හිතුනම තමයි. ඒතර අරක හිතේ දින්නයි ඊට පස්සේ ඕකට බාධා කරනවා. හැබැයි හැමෝටම නිවන් දකින්න ඕනේ. බුද්ධාගමින් අයෙන් ඇහුවා නිවන් දකින්න ඕනද කියලා 80%ක් කියනවා නිවන් දකින්න ඕනේ කියලා. එයා නිවන් දකින්න වරෙල්ලා කියලා කිව්වොත් අර අත්වලින් අර 90%ක් ආයි පල්ලෙය වැටෙනවා. ආයි ඉස්සෙන්නේ ගියේ. 10%ක් විතර තමයි ඉස්සෙන්නේ අපි නිවන් දකින්න එන්න. මලාට පස්සේ නිවන් දකින්නවා කියලා සමහරු හිතාගෙන ඉන්නවා. ඊව මොඩ වැඩ පිළිවෙල මේ මං හිතන්නේ මෙතන ඉන්නවා කියලා එහෙමයි නම් සද්ධර්මයේ ශ්‍රවණය කරපු අය ඉන්නේ. ඒක නිසා එහෙනම් දැන් අපි බලමු පින්වතුනි මේකේ මේ පළවෙනි විදිහට මේ ඇයි මේ අපි මේ සසරේ යන්නේ කියලා. නැවත නැවත ඇහුවත් මේක හොඳට තේරුම් ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඇයි මේ සසරේ යන්නේ අපි? මේ සසරේ යන්නේ තණ්හාවෙන්ද කියලා කියයි. තණ්හාවට හේතුව මොකද්ද කියලායි පළමු කොටම අපි දකින්න ඕන. ඒකයි මම අර මුලින් කිව්වේ හැම තිස්සෙම ඕකට හේතුව හොයලා බලන්න කියලා ඔය තණ්හා ඇති වෙයි. තණ්හා ඇති වෙන එකම හේතුව තමයි පින්වතුනි මගේ වසඟේ මේක තියෙනවා කියලා ගත්ත දෘෂ්ටි. මගේ වසඟේ තියෙනවා කියලා දෘෂ්ටිගත වෙච්ච ගමන් මොකද වෙන්නේ? මම මගේ කියන තැනට වැටෙනවා. ඔය මම මගේ කියන දෘෂ්ටිය කියලා ඇත්තටම කියන්නේ මේ මගේ වසඟේ තියෙනවා කියලා ගත්ත දෘෂ්ටියට. ඒක තමයි ඔය මම මගේ දෘෂ්ටිය කියලා ඔය කියන්නේ. එහෙනම් දැන් සත්කාය දිට්ඨි කියලා කියනකොට කාය සත් කියන දිට්ඨියත් එක්ක අරකට ඒක ඇතුලේ තියෙනවා මම පෙන්වලා දෙන්නම්. ඒකයි මම කියන්නේ අම්පට ලෝකේ වැඩක් නැහැ. හරියට ධර්මයේ විවසනය කරලා බැලුවනම් ඔය ඔක්කොම ඒක ඇතුලේ තියෙනවා. එහෙමනම් දැන් මේ මුලා දෘෂ්ටියක් තියෙනවා මගේ වසඟේ පවතිනවා කියලා. අපි ඕක දැන් ප්‍රත්‍යක්ෂ කරගෙන බලමු ඔහොම මුලා දෘෂ්ටියක් ඇත්තටම අපිට තියෙනවද කියලා. ඕනෙම දෙයකට අපි තණ්හාවක් ඇති කරගත්තාම ඔය තණ්හාව ඇති කරගත්ත හේතුව මොකද්ද කියලා විමසලා බලන්න. තමන්ගේ දරුවා කියන තැනට ආව ගමන් අල්ලපු ගෙදරකාගේ දරුවා කියන තැන ඔය තැන දෙකේදී ඇයි මේක මගේ කියලා කියන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඇයි ඔබ තමන්ගේ දරුවාට මගේ දරුවා කියලා කියන්නේ? තමාර වෙලාවට ඌ කියන දේ අහන්න නැති වුණාට පස්සේ ඔබට හොඳටම කේන්ති ගිය වෙලාවට ඔබ කියන උඹනම් මගේ එකෙක් නෙමෙයි කියලා. එහෙනම් දැන් ඒ දරුවා මගේ එකා කියලා කියන වෙලාවක් තියෙනවා උඹ මගේ එකෙක් නෙමෙයි කියලා කියන වෙලාවලුත් තියෙනවා. එහෙනම් මට කියන්න කොයි වෙලාවල් දෙක කොයි වෙලාවෙද හැදිලා ඉන්නේ කියලා. කොයි වෙලාවල් දෙක එන්නේ කොහොමද? ඇයි ඔබ මගේ එකා කියලා කියන්නේ කොයි වෙලාවටද? ආ ඔබ වසඟේ ඉන්න වෙලාවට. පුතේ මේක කරහන් හා කරන්නම්. පුතේ මේක කරහන් හා කරන්නම්. පුතේ කම් පාඩම් කරහන් කරන්නම්. ඉතින් යාළුවට කියනවා අනේ මගේ දරුවා මගේ පණ මේක මූ මං කියන එක අහගෙන වැඩ කරගෙන යනවා. ඔන්න දරුවාට පණ වගේ ආදරේ මූ මම මගේ දැන්. ඒක දරුවේ අනිත් දරුවා ඉන්නවා ඌ කුඩු ගහන්න යනවා ගංජා ගහන්න යනවා ගෑනු පස්සේ යනවා ඌ කිසි දෙයක් අහන්නේ අම්මටත් ඔක්කක් කියලා තමයි යනකොට යන්නේ මොකක් හරි කිව්වොත් එහෙම ආදිවාසී. යාළුවත් ඒ කියන්නේ මොකද මූ නම් මම කරුමිට හම්බෙච්ච එකේ මූ නම් මගේ එකෙක් නෙමෙයිද කොහෙද? හැබැයි ඌත් ළමෙක් නේද? ඌ සත්වෙක් ජීවියෙක් නේද? එහෙනම් ඌ මගේ නෙමෙයි උනේ කොහොමද? ඌ මගේ නෙමෙයි උනේ පින්වදනේ ඌ මං කියන දේ කරන එකෙක් නෙමෙයි මගේ වසඟේ ඉන්න එකෙක් නෙමෙයි නිසා. හොඳට මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. ඔබට ඉන්නවා සේවකයෙක් අල්ලඹ ගෙදර ඉන්නවා තව සේවකයෙක්. ඔතනින් ඔබේ සේවකයා මගේ සේවකයා කියන එක ඇයි ඔබ මගේ සේවකයා කියන්නේ ඒකට? ඇයි ඒකට මගේ සේවකයා කියන්නේ? ආ මගේ වසඟේ ඉන්න හින්දා මං කියන එක කරන හින්දා වොන්න මගේ කියලා දාගත්තා. දැන් මට මේ මහා ශරීරයක් තියෙනවා. ඇයි මම මේක මේ මගේ අත කියලා කියන්නේ? මම මේකට මගේ අත කියලා කියනවා මේ මහත්යලත් අතක් තියෙනවා හැබැයි මට කියන්න බෑ ඒක මගේ අත කියලා. ඒකට හේතුව තමයි යම් මොහොතක මට හිතුණා නම් එහෙම මගේ මේ දැන් මේ දැන් ගන්න යන්න එපා පින්වතුනි අර මේ අර පටිච්ච සමුප්පාද ක්‍රමවේදයෙන් දකින්න යන්න එපා. එතකොට මමෙක් නැහනේ. දැන් හිතෙන්න පුළුවන් ඉතින් මමෙක් ඉන්නවනේ ආදී වශයෙන්. එහෙම ගන්න යන්න එපා. තාම මේ ප්‍රාථමික අංග පන්තියක් කරන්නේ. ඒ ලෙවල් පන්ති කරපුවා දේශනාවල තියෙනවා ඒව අහන්නේ මේ වෙලාවට. ඒක මේකට ගාව ගත්තොත් එහෙම මේක තේරෙන්නේ නැහැ මේ ඉන්න පිරිසට. එහෙනම් දැන් මමෙක් ඉන්නවා කියලා හිතාගෙන යංග පොඩ්ඩක් ඈ දැනට. එහෙනම් මට දැන් කියන්න මගේ මේ අත මේකට මම මගේ අත කියලා කියනවා මේ මහත්යෙක් අතර මම මගේ අත කියන්නේ. ඒකට හේතුව මොකක්ද? මං කියන වෙලාවට මේ අත එහෙට මෙහෙට නටනවා. මං කිව්වොත් උඩ දාහන් කියලා උඩ යනවා පල්ලෙහා දාහන් කිව්වොත් පල්ලෙහා යනවා. මේ මහත්යෙක් නිදන් ඉන්න වෙලාවට මං කියනවා ඉස්සියන් කියලා ඉස්සෙයිද? නෑ. එහෙනම් කියනවා තෝරනවා මගේ අත නෙමෙයි. මොකද්ද මගේ අත? මේක තමයි මගේ අත. ඇයි මං කියන දේ කරනවා මගේ වසඟේ පවතිනවා. එහෙනම් පින්වතුනි මගේ වසඟේ පවතින නිසා මම මේ අතට හරි ආසයි. දැන් ඔන්න තව උදාහරණයක් මම ගන්නවා. මේක හරි කරදරයක් මහත්මේ මයික් එක මේ ඇහෙන්නේ නැද්ද මන්ද කියන්නේ. නෝද මේ අතටනේ තියෙන්නේ මේවා. මයික් එකේ පැත්තෙන් කතා කරන්නේ නේද? ඉස්සරහින් ගහලා දික් කරන්න බැරි. අත බලයි නේ. හරි තමයි. මේ මූ කරන්නේ මේ වගේ නේද? ආ මේ මට මොන ලං කරගන්න ඕන. එපා අත අතනේ. නැත්නම් මං කියන්නේ මේ අයින් කළාද මොකද? හරි. දැන් අයියර බෆල් එක ඇහෙන්නේ නැහැ නේද? පිළිවදිනාට බෆල් එක ඇහෙන්නේ නැහැ නේද? දැන් එනං හිතලා බලන්න පින්වතුනි දැන් මට මගේ අත් දෙක තියෙනවා. මම මේ අතටත් මගේ අත කියලා කියනවා මේ අතටත් මගේ අත කියලා කියනවා. දැන් මේ අත් දෙකම මගේ ඕන ප්‍රශ්නයක් වෙලා එකපාරට මොකද වෙන්නේ මගේ මේ මේ පැත්තේ ලෝලුවේ නහරයක් මොනවා හරි වෙලා මේ අත පල නැති වෙනවා. දැන් මුලින් මම මේ අත් දෙකම මගේ කියාගෙන මේ අත් දෙකටම ආදරෙන් හිටියේ. දැන් මේ අත මට දැන් ඕනේ මේක උස්සන්න පොච්චර කරත් ඉස්සෙන්නේ නැහැ. ඉස්සෙන්නේ නැනම් මම මේ අත අරගෙන ඇවිල්ලා මෙහෙම තියන්න ඕනේ මෙතනින්. දැන් මම මේ අත් දෙකෙන් වැඩිපුර ආදරේ මොන අතටද? මොන අතටද? මේ අතට. ඇයි ඒ? ඇයි ඒ? මං මේ මේ මගේ වසඟයේ තියෙන අත ඒක. දැන් ඒක මගේ වසඟයේ තියෙන අත. කොහොම හරි කමන්නේ අපි මේ කරගෙන යන්නකෝ. නැත්තම් වෙලා යනවා. එහෙනම් දැන් මේ අත මගේ වසඟයේ තියෙනවා. ඒක නිසා මම මේකට වැඩිපුර කැමතියි. මේක මගේ වසඟයේ නැහැ. ඒක නිසා මම මේකට කැමති නැහැ. එහෙනම් දැන් ඔබට තේරිලා යන්න ඕනේ පිංගුතුනි යමකට අපි බැඳෙන්නේ මේ මගේ වසඟයේ තියෙනවා කියන මුලා දෘෂ්ටියට ආවට පස්සේ. යමක් මගේ වසඟයේ තියෙනවා නම් අන්න ඒකට අපි දැඩි ලෙස ඇලෙනවා. මගේ වසඟයේ නැත්නම් අපි ඒකට ඇලෙන්නේ නැහැ. ඒක තමයි මේ ලෝකයේ තියෙන ධර්මතාවය. එහෙනම් යව ඕනෙම තැනක තණ්හා ඇති වෙන නම් ඒකට හේතුවක් තියෙනවා පිංගුතුනි ඒක මේ මගේ වසඟයේ පවතිනවා කියන මුලා දෘෂ්ටියටයි. ඕනෑම සත්වයක ඕනෑම පුද්ගලයෙක් ඕනෑම ද්‍රව්‍ය වස්තුවක් එක්ක ඔබ මෙච්චර කල් බැඳිලා තියෙනවා නම් ඒ බැඳිලා තියෙන එකම හේතුව තමයි ඔබේ වසඟේ ඇති කියලා ගත්ත මුලා දෘෂ්ටි. හැබැයි ගත්තට පස්සේ වැඩේ තේරෙනවා. වැඩේ තේරුණාට වැඩක් නැහැ ඊට පස්සේ. ගත්තට පස්සේ තේරෙනවා. තේරුණාට පස්සේ වැඩක් නැහැ. ඒක නිසා තමයි අර කියන්නේ බැනගත්තා නම් බෙරේ ගහපන් දැන් ඉතින් කියලා. බෙරේ බැනගත් හින්දා ගහනවා මිසක් මේ මේක නම් ඇති පළක් නැති බව දන්නවා කියලා හැමෝම කියන්නේ ඒකයි. නමුත් කසාද බඳින්න කලින් ওই කතාව කිව්වේ නැහැ කිසිම එක්කෙනෙක්. පාරේ කෙල්ලව දකිද්දී ඒ කෙල්ලගේ පිටිපස්සෙන් යද්දී කිසිම කොල්ලෙක් කිව්වේ නැහැ බැනගත් බෙරේ ගහන්නයි මේ හදන්නේ කියලා. හැමදෙස්සම හිතාගෙන හිටියේ මොකද්ද මේ මගේ වසඟේ තමයි මේක තියෙන්නේ. දැන් මොකද මේ වෙලාවට අර රාග දේශ මොහ පටිච්ච වීම නිසා මම එච්චර ගැඹුරට මේක අරයන්නේ නැහැ. ওই ගති පටිච්චතාවයේ හැම එකක්ම කතා කරලා තියෙනවා. ඒවා ඉස්සරහට කතා කරන්නම් පිංගුතුනි මෙතන ඉන්න හැමෝටම ගෝචර වෙන දියක් විතරක් අපි දැන් කතා කරමු. එහෙමනම් රාග දේශ මොහ පටිච්ච වීම නිසා මොකද වෙන්නේ? ඒ වෙලාවට හිතේ බැහැ ගන්නවා මේ මේක මේ මගේ මේ මගේ කැමැත්ත මේ තියෙන්නේ කියලා. ඒ මේ මගේ කැමැත්ත මේ තියේ කියලා හිතාගෙන තමයි මේ පුද්ගලයාට ලොකු තණ්හාවක් ඇති වෙන්නේ අර කියන වස්තුව කෙරෙහි. නැත්තම් අර කියන පුද්ගලයා කෙරෙහි. එහෙම කියලා හිතාගෙන මොකද කරන්නේ? අර කාන්තාව පස්සේ ගිහිල්ලා මොනව හරි කළා. පියදම් කළා කවු මහතුරු පස්සේ ගිහිල්ලා දේවාල පස්සේ ගිහිල්ලා හදි වුණියන් හරි කළා ඔක්කොම කරගෙන ඉවරලා කොහොම හරි ගෙදරට කැන්දන් යනවා. කැන්දන් ඇවිල්ලා ඉන්නේ එක සතිය. කැන්දන් ආපු ගමන් ගෙදර ආපු ගමන් දැනගන්නවා මේක මේ මගේ වසඟේ පවතින දෙයක් නෙමෙයි කියලා. මගේ වසඟේ පවතී කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා ඇලුනා. දැනගත්ත මේක මගේ වසඟේ නෙමෙයි තියෙන්නේ කියලා අන්න එතකොට ගැටුණා. එහෙනම් දැන් මේ ලෝකේ ඇලීමක් සහ ගැටීමක් කියලා දෙකක් තියෙනවනේ. ඔය ඇලීම ගැටීම කියන්නේ ඔන්න ඔය දෙක. අවිජ්ජා දෝමනසය කියලා කියන්නේ ඒකයි. එහෙනම් අවිජ්ජා දෝමනස ඇලීම් ගැටීම් දෙක හටගන්න නම් ප්‍රධාන හේතුව තමයි මුලාව. එහෙනම් දැන් හොඳට බලන්න ඔය මුල ආවේ කොහෙන්ද කියලා. ඔය මුල ආවේ කොහෙන්ද? මුලාව කියලා කිව්වේ මුල ආපු තැන. ආපු මුල කොහෙද තියෙන්නේ? අවිද්‍යාවේ. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇත්ත දන්නේ නැතිකම. මොකද්ද දැන් ඇත්ත? ඇත්ත තමයි හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. ඕක තමයි ඇත්ත. මුලාව මොකද්ද? මගේ හැම විදිහෙම මේවා තියෙනවා. මුලාව කියලා කියන්නේ ඔන්න ඕකට. මගේ කැමති විදිහට තියෙනවා කියලා ගත්ත එක තමයි දැන් මුලාව. මගේ කැමති විදිහට තියෙනවා කියලා දෘෂ්ටියටපත් වෙච්ච ගමන් ඒක මගේ කැමති විදිහට තියෙනවා නම් ඒකත් එක්ක ඇලෙනවා. නැති වෙච්ච ගමන් ගැටෙනවා. මම උදාහරණකින් ඔබට ඒක පෙන්වන්න. එකම එකක් අවබෝධ කරන්නේ නැහැ නේද? ඈ? එහෙනම් ඒක ඕෆ් කරලා දාන්න. ආරක වැඩ කරනවා. තව කොහෙන්ද එකක් ඇහෙන්නේ? ඔබ තමයි කියන්නේ හේතුම් පරිච්ඡ සම්භූතං හේතු බංගා නිරුජ්ජති. දැන් මම මේ විදිහට මේ දේශනාව කරන් ගියොත් එහෙම දේශනාව තව 6කට වඩා කරන්න වෙන්නේ නැහැ. මම ඒක අපේ මහතුරුන්ට කිව්වේ මෙන්න මේ ඉස්සරහින් බබල් එකක් ගෙනත් තියන්න කියලා. ඒකට හේතුව පින්වතුනි මම මෙතන මේ දේශනාව කරද්දී මම අදිස්ථාන කරනවා මෙතන ඉන්න සීල දෙනාට ඇහෙන්නේ. ඒ සීල දෙනාට ඇහෙන අදිස්ථානක ඔබත් එහෙම තමයි. ඔබත් මොනවාරි කරන්න ගියා නම් අදිස්ථානයක් කරනවා අර සීල දෙනාට ඇහෙන්නේ. එතකොට ඒ සීල දෙනාට ඇහෙන්න මම කතා කරනවා. එතන මගේ මම තමයි තීරණය කරන්නේ දැන් මේක අතන ඉන්න කෙනාට ඇහෙනවා ඇති කියලා මං හඬ වැඩි කරනවා. ඒ කියන්නේ වර්ෂා තියෙනකොට මම හයියෙන් අපි කතා කරන්නේ. එකපාරට වැස නැවතිච්ච ගම මේ මහා හයියෙන් කතා කරනවා gedaraයි. ඒකට හේතුව අපි ඒ ඔටෝමැටිකලි අපි තීරණය කරනවා අතරින් ඉන්න කෙනාට ඇහෙන්න නම් මේ සද්දෙන් දැන් කතා කරන්න ඕනේ. එහෙනම් මහ විශාල විරිසක් ඉන්නකොට මට හිතෙන්නේ නැහැ මයික්‍රොෆෝන් එකෙන් අර ගැහේ කියලා. අතන හිතෙන්නේ මොකද්ද? අර ඈත ඉන්න 2001 කියන දැන් මං කියන එක ඇහෙන්න ඕනේ කියලා අදිස්ථාන කරගත්තට පස්සේ එතනට ඇහෙන්න බණ කියන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒ විදිහට තමයි උගුරු වල ගහලා යන්නේ. ඒකයි මම කිව්වේ මේ මේකක් මෙතන ඉස්සරහින් තියන්න කියලා මට හොඳට ඇහෙන්නේ. ඒකෝල මම දන්නවා දැන් මගේ හිත මම රවට්ට ගන්නවා නේද ඒකෝ. දැන් මට ඇහෙනවා කියලා මේක හොඳට. ඒ කියන්නේ අර අර එක්කනට කොහොමවත් ඇහෙනවා මයික්‍රොෆෝන් දාලානේ තියෙන්නේ. හොඳයි. එහෙනම් දැන් ඇත්ත දැක්කේ නැතිකම් මොකද්ද? දැන් අපි කතා කළා මේ ඇලෙන්න හේතුවක් තියෙනවා ගැටෙන්න හේතුවක් තියෙනවා. ඇලීම ගැටීම දෙන්න දෙකටම හේතුව තමයි මුලාව. මුලාව නැති තැනක ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. ඒක තමයි සත්‍යය. එහෙනම් දැන් මුලාව දුරු කරගන්න නම් ওই මුලාව මොකද්ද කියලා හොඳ ආකාරවම තේරුම් ගන්න. ඇලෙන්න හේතුව බැලුවා ගැටෙන්න හේතුව බැලුවා ඇලෙන්න ගැටෙන්න දෙකටම හේතුව මුලාව. එහෙනම් මුලාවට හේතුව මොකද්ද කියලා බලමු. එහෙනම් දැන් මේ මුලාව කියන්නේ මොකද්ද මේ ඇත්ත දැක්කේ නැතිකම අවිද්‍යාව. එහෙනම් මේක ඇත්තක් තියෙනවා අපි හිතාගෙන ඉන්න තව එකක් තියෙනවා. ඇත්ත තමයි පින්තුනේ හේතුම් පදිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. ඕක තමයි ඇත්ත. මුලාව මොකද්ද? මේ ඔක්කොම මට ඕන විදිහට වෙනවා. මං කැමති විදිහට තමයි මේ ඔක්කොම වෙන්නේ. ඕක තමයි ගත්ත මුලාව. දැන් අපි එකින් එක කතා කරගෙන බලමු මේ ලෝකේ දේවල් හටගෙන තියෙන්නේ කොහොමද කියලා. ලෝකේ දේවල් හටගත්ත හැටි හරියාකාරව දැකගත්තා නම් පින්තුනේ ඔන්න ඔතනින් අපිට තීරණය කරන්න පුළුවන් ওই එකක්වත් අපේ වශයෙන් තියන්න පුළුවන්ද බැරිද කියන එක. සාත්‍රුන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ මොකද්ද? හේතුන්ගෙන් හටගන්නෝ හේතු නැති වෙනකොට නැති වෙනවා. ඔබ අහලා දිනනවා පින්වතුනි සාස්ත්‍ර දේශනාවේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. උදා වෙනවා වැය වෙනවා කියලා දෙකක්. අද ඕකට ඇති වෙනවා නැති වෙනවා කියලා අල්ලගෙන නිවන වහගෙන ඉන්නවා ගොඩක් පිරිස්. මේ ලෝකේ කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. මේ ලෝකේ කිසි දෙයක් නැති වෙන්නෙත් නැහැ. ඇති වෙනවා නම් පින්වතුනි කවුරු හරි මවන්න ඕන. නැති වෙනවා නම් කවුරු හරි විනාශ කරන්න ඕන. එහෙනම් මේ ලෝකේ ඇතිවීම නැතිවීම කියලා දෙකක් නැහැ. තියෙන්නේ පින්වතුනි උදා වීමත් වැයවීමත්. මම ඒක ඔබට හොඳට පෙන්වන්නම්. මේ එකයි කිව්වේ කියන හැම දෙයක්ම ඔප්පු කරලා පෙන්වන්නම් ඔබට ජීවිතයට දාගන්න උදව් කරන්න. ඔබ ලයිටර් එකක් ගත්තොත්. ඔය ලයිටර් එක ගැහුවට පස්සේ ඔබ අර එක බටන් එකක් ඔබාගෙන ඉන්නවා. ලයිටර් එක පාවිච්චි කරලා දෙන හැම කෙනෙකුම. ලයිටර් එක ගැහුවට පස්සේ එක බටන් එකක් ඔබාගෙන ඉන්නවා පල්ලෙහාට. ඒ ඔබාගෙන ඉන්න තාක් කල් ඔබට පේනවා ගින්න එනවා. එහෙනම් දැන් ඔන්න ඕකෙදි පින්වතුනි ඔබ දකින්න ඕනේ. ඔක්සිජන් කියන එක කොහොමද තියෙන්නේ? ප්‍රශ්නෙත් එහෙමම තියෙනවා. ඔබ මොකද අර බටන් එක ඔබාගෙන කරන්නේ? අර දාහිය ද්‍රව්‍යයට එන්න දෙනවා හැමතිස්සෙම. එහෙනම් දැන් ඔබ මොකද කරන්නේ පින්වතුනි? මේකට හේතු සපයනවා. එහෙනම් හේතු සපයන්න සපයන්න ඵලය විද්‍යාමාන වෙනවා. ඵලය උදා වෙවි තියෙනවා. මේ ගින්න උදා වුණාද නැද්ද කියන්නේ? මේ ගින්න උදා වෙවි තියෙනවද නැද්ද? උදා වෙවි තියෙන්නේ. ගින්න ඇති වෙවි තියෙනවා කියන්න බෑ. නෑ ගින්නේ සයිස් එක කියන්න මට. දැන් දෙයක් ඇති වෙනවා නම් සයිස් එකක් තියෙන්න බෑ. නේද? මම ගින්නේ සයිස් එක කියන්න පුළුවන්ද කාටවත්? බෑ. එහෙනම් මේ වෙන්නේ මොකද්ද? තින්නදෙනි ගින්න උදා වෙනවා. අරක අල්ලන් ඉන්න තාක්කල් එන අංශුවෙන් අංශුවට අංශුවෙන් අංශුවට පත්තු වෙවි ගින්න උදා වෙවි තියෙනවා. මං අරක අතෑරපු ගමන් මොකද වෙන්නේ? අර හේතු සපයපු එක භංග වෙනවා. ඒකයි කිව්වේ හේතු භංග වෙනවා. හේතු භංග වෙච්ච ගමන් අර උදා වෙන එක නතර වෙලා නිර්ුදා වෙන්න පටන් ගන්නවා. උදා වෙන එකේ අනිත් පැත්තට කියනවා මොකද්ද? නිර්ුදා වෙනවා කියලා. ඒක නිරෝධ වෙනවා කියලා කියන්නේ ඔන්න ඕකට. නිර්ුදා වෙනවා. එහෙනම් උදා වෙවි තියෙනවා නවත්තපුවාම නිර්ුදා වෙනවා. එහෙනම් දැන් මම ඔබට කියන්න මෙන්න මේකට උත්තරයක් දෙන්න. දැන් ඔබ මැරිලා උපදිනවා මැරිලා උපදිනවා මැරිලා උපදිනවා නේද? ඒ කියන්නේ ඔබට දැන් ජාතියක් උදා වෙවි නේද තියෙන්නේ? එහෙනම් ජාතිය උදා වෙන එක නැවතුනොත් මොකද වෙන්නේ? නිර්ුදා වුණා. ජාතිය නිර්ුදා වුණා නම් මොකද වෙන්නේ? ඉවරයි. එහෙනම් දැන් ඔබ හොදාකාරවම තේරුම් ගන්න ඕනේ තියෙන්නේ ජාතිය කියන එකව තමන් වශයෙන් තියන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ලෝකයේ තියෙන කිසිම රූප ධර්මයක් නාම ධර්මයක් තියන්න බෑ තමන් වශයෙන්. ඒකට හේතුව පින්වතුනි ඔය ඒ දේවල් හැදෙන සමීකරණවල තමන්ගේ වශයෙන් කියලා එකක් නැහැ. තමන්ගේ කැමැත්ත කියලා එකක් නැහැ. දැන් ගින්න හැදෙන හැටි විද්‍යාඥයෝ කියලා තියෙනවා. පොඩි කාලේ ඉස්කෝලේ ගිය මම මතකයි. දාහිය ද්‍රව්‍යයක් ඕනේ. දහනේ වෙන මොකක් හරි ද්‍රව්‍යයක් ඕනේ. පිච්චෙන දෙයක්. උෂ්ණත්වයක් ඕනේ, ඔක්සිජන් ඕනේ. ඔය තුන එකතු වෙච්ච ගමන් ගින්න කියන එක විද්‍යාමානයි. ඔය තුනෙන් එකක් හරි අයින් වෙච්ච ගමන් ගින්න කියන එක නෑ. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං. සම්භූතය කියලා කියන්නේ එකතුෙන් විද්‍යාමාන වෙනවට. මෙතන ඇත්තටම තියෙන්නේ එකතුෙන් විද්‍යාමාන වීමක් මිසක් ඇතිවීමක් නෙමෙයි. ඇතිවීමක් නම් පින්වතුනි අල්ලන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මේ මේසෙ ගත්තොත් එහෙම මේ මේසෙට ලෑල්ලකුයි කකුල් හතරකුයි තියෙනවා. ලෑල්ලයි කකුල් හතරයි තියෙන මේසෙ උදා වෙච්ච හැටි බලන්න ඕනේ. එහෙනම් මේක උදා වෙන්නේ කොහොමද? මේ කකුල් හතරයි ලෑල්ලයි එකට තියලා ඇන ගැහුවා. එහෙනම් ලෑලි ලෑල්ලකුයි කකුල් හතරකුයි ඇන ටීකුයි පටිච්ච වෙලා. ඒ කියන්නේ මොකද්ද? ගැළපීලා සකස් වීමේ. ගැළපීලා බැඳීමේ. මකුණන. විද්‍යාමාන වෙනවා මේසෙ. දැන් මම මේ අල්ලුවා දැන් මෙතන තියෙන මේ මේසෙ. දැන් මං ඇත්තටම ඇල්ලුවේ මේසෙද? මං ඇල්ලුවේ මේසෙද? නෑ. මං ඇල්ලුවේ කකුල් මේ මං කකුලක් ඇල්ලුවා. දැන් මං මේ ඇල්ලුවේ මේසෙද? ඒත් නෑ. එහෙනම් මට මේසෙ අල්ලන්න බෑ. එහෙනම් මං හැමතිස්සෙම අල්ලන්නේ මොකද්ද? හේතු. මං හැමතිස්සෙම අල්ලන්නේ තිඟුතුනි අර සපයන හේතු ටික විතරයි. මට ඵලය අල්ලන්න බෑ. මම ඒක දේශනාව කිව්වේ මෙතන ඉන්න අති දස්තේකට පුළුවන් නම් තමන්ගේ යාළුවව බදාගෙන වෙන්නන්න. තමන්ගේ යාළුවගේ හෝ තමන්ගේ දරුවගේ හෝ තමන්ගේ අම්මගේ තාත්තගේ මුළු ශරීරෙම බදාගෙන වෙන්නන්න බල. අපි කියන්නේ කෙල්ලෙක්ව බදා ගන්නවා කියලා. හා බදාගෙන වෙන්නන්න පුළුවන්. බදාගන්නේ මොකද්ද? හං කෑල්ලක් විතරයි. ඉතුරු ඒවා බදාගත්තා ඇයි? කෙල්ලව බදාගත්තා ඇයි? කෝ කෙල්ල? කොහෙද කෙල්ල ඉන්නේ? අල්ලමු බලන්න කෙල්ල. ඇල්ලුවා අතින්. දැන් මේ කෙල්ල දැල්ලුවේ නෑ අත. එහෙනම් කෙල්ල කියන්නේ මොකද්ද? ඔය සම්මුතිය සම්මුතිය කියලා කිව්වට ඔක තේරෙන්නේ නෑ. ගැඹුරු දහම් විශ්ලේෂණයකින් මේක හොඳට අවබෝධයට ගන්න බලන්න. කෙල්ලෙක්ව අල්ලන්න ගියාට කෙල්ලෙක්ව අහුවෙන්නේ නෑ. කොල්ලෙක්ව අල්ලන්න ගියාට කොල්ලෙක්ව අහුවෙන්නේ නෑ. ඇයි ඒ? කෙල්ලෙක්වත් කොල්ලෙක්වත් ඔතන නැති හින්දා. එහෙනම් පින්වතුනි මේ ඵලය විද්‍යාමාන වෙවි තියෙන්නේ හැමතිස්සෙම. ඵලය විද්‍යාමාන වෙවි තියෙන්නේ අර ගින්න වගේ අර උඩට ගහන ගින්නක් තියෙන්නේ. ඔන්න ඒ ගින්න වගේ විද්‍යාමාන වෙවි තියෙන්නේ. විද්‍යාමාන වෙවි තියෙන නිසා තමයි නැවතුවොත් නිරුද්ධ වෙන්නේ. ඔබ අද ඔබගේ ජීවිතේ විද්‍යාමාන කර කර තියෙනවා. ඔබ මොහොතක් මොහොතක් නැර හුස්ම අදිනව ඇතුළට. හුස්ම කියන්නේ එක හේතුවක්. ආයුෂය අදිනවා. ආයුෂය කියන්නේ එක හේතුවක්. කාලවීල ඉන්නව ඒවත් හේතු. හැම නහර වැලක්ම ප්‍රකෘතිමත්. ඒවත් හේතු. මෙතන වෛද්‍යවරයෙක් ඉන්නවා නම් ඇහුවොත් එහෙම කියයි මනුස්ස ජීවිතයක් නිරුපද්‍රිතව පවත්වාගෙන යන හේතු කොච්චරක් නම් ඕනද කියලා. එහෙනම් මේ හේතු ලක්ෂ ප්‍රකෝටියම එකතු වීමෙන් තමයි මේ ඵලය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔතනින් එක හේතුවක් නැති වෙච්ච ගමන් ඵලය ඩවුන්. එහෙනම් ආයේ ඵලය කියන එක දකින්න බෑ. ඵලය කියන එක දකින්න හම්බෙන්නේ නෑ. මෙන්න මේක තමයි පින්වතුනි ලෝක න්‍යාය ධර්මය. ඔය න්‍යාය ධර්මයේ එහා පැත්තෙන් ගියොත් අවිද්‍යාවට වැටෙනවා. එහෙනම් දැන් ඔබ දන්නවා ගින්න හැදුනේ කොහොමද කියලා. එහෙනම් ගින්න සමානයි හේතු ධන හේතු ධන හේතු. හොඳට බලන්න. ගින්න සමාන වෙනවා දාහ්‍ය ද්‍රව්‍ය ධන දහන පෝෂකයේ ධන ජලන උෂ්ණත්වය. ඔය තුනේ එකතුවෙන් ගින්න හැදුනා. එහෙනම් ගින්න කොහෙන්වත් ආවෙත් නැහැ. ගින්න කොහෙටවත් ගියෙත් නැහැ. ලයිටරේ ගහපු ගමන් ගින්න විද්‍යාමානයි, අත අරපු ගමන් ගින්න විද්‍යාමාන නැහැ. ආවෙත් නැහැ, කොහෙන්වත් ගියෙත් නැහැ. ඒකයි කිව්වේ පිටුතුනි ඇත යනු ඒකාන්තයෙන් නැත යනු තවාන්තයෙන්. එහෙනම් ඕකට ආත්ම අනාත්ම කියන සංකල්ප දෙකට බැහැගත්ත ගමන් නිවන ඉවරයි එතන. දෙසටක් මිත්‍යා දෘෂ්ටි කාගම් වලින් 44ක් අනාත්මවාදී 18ක් ආත්මවාදී. අද මේ ලෝකේ ඉන්න මිනිස්සු සාස්ත්‍රුන් වහන්සේගේ දහමක් ඔය 62ට දාගන්න හදනවා. එහෙනම් බුදුහාමුදුරුව කියනවනේ මාත් එකක් හොයාගත්තා ඒකත් එක්ක ඔක්කොම 63යි කියලා මිත්‍යා දෘෂ්ටි කාගා. උන්වහන්සේගේ මේ උන්වහන්සේගේ මේ මුල්ම රහත් පහස් දෙනාගේ අසජී මහරහතන් වහන්සේගෙන් අර උපතිස්ස පිරිවැජිය ඇව්වහම මේ ඔබ වහන්සේගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි ඔබ වහන්සේගේ ගුරුවරයාගේ වාදේ මොකද ඒ වෙලාවේ උපතිස්ස පිරිවැජිය බලාපොරොත්තු වුණේ අර 18න් එකක් කියයි එහෙම නැත්නම් 44න් එකක් කියයි ඒවත් ප්‍රභේද වලට ගොඩාක් බෙදිලා තියෙනවා ඉතින් පස්සේ ඕවා කතා කරමු වැඩක් නැහැනේ බොරු කතා කරලා ඉවරයි ඇත්ත කතා කරගෙන වැඩේ කරගමුකො ඉස්සෙල්ලා පොදෝගේ කට්ටියක් කියනවා රූපේ තමයි තව කට්ටියක නෑ නෑ වේදනාව තමයි ආත්මේ තව කට්ටියක නෑ නෑ නෑ ආත්මයි ආත්මේ ආදී වශයෙන් ඕන දේවල් කතා කරගෙන යනවා කොහොම හරි පිංගතුනි උපදේශ දිරිවැදිය බලාපොරොත්තුනේ අර 62න් එකක් කියයි කියලා ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා මේ මම එච්චර දැනුම තියෙන කෙනෙක් නෙමෙයි බොහොම ළඟදී පැවිදි වුණේ මට දැනෙන දේ මම කියන්නම් මගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන යේ ධම්මා හේතු පබව තේසං හේතු තථාගතෝ ආහ එහෙනම් දැන් ඔය මුලාව දුරු කරගන්න ඔය ටික හොඳටම මදිද පලිත සමුපාදයේ කෙලවර මේ කෙලවර ෆැමිනියෙක් වෙන්න ඕනද පින්වතුනි ඕක දුරු කරගන්න යේ ධම්මා හේතු පබව තේසං හේතු තථාගතෝ ආහ තේසං චියෝ නිරෝධෝ එවං වාදී මහා සම්මන අර හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියලා කිව්වේ ওই ටිකම තමයි. එහෙනම් මේ ලෝකයේ ද්‍රව්‍ය වස්තු සත්ව පුද්ගල ඕනෑම දෙයක් ගොඩ නැගිලා තියෙන හේතුන්ගෙන්. හේතුන්ගෙන් සකස් වුණා හේතු නැති වුණාම නැති වෙනවා. හේතු තියෙනකල් විද්‍යාමාන වෙනවා. හේතු සපේනකල් විද්‍යාමාන වෙනවා. හේතු සපේන එක නතර කරගත්ත ගමන් නැති වෙලා යනවා. එහෙනම් පින්වතුනි ඔන්න මම ඔබට දුක හැදෙන හැටි මෙතනදී පෙන්වන්නම්. හේතු හේතුන්ගෙන් හටගත්ත දෙයකට ඔබ ඇලුනොත් හේතු නැති වෙලා යද්දි මොකද වෙන්නේ හේතුන්ගෙන් හටගත්ත දෙයකට ඔබ ඇලුනොත් හේතු නැති වෙලා යද්දි මොකද වෙන්නේ මොකද වෙන්නේ අඬන්න නේද වෙන්නේ එහෙනම් හේතු නැති වෙලා යනකොට මේක විපරිණාමයට යනවා විපරිණාමය කියලා කිව්වේ මොකද්ද විනාශයට පරිණාමය වෙනවා පරිණාමය වෙනවා කියන්නේ වෙනස් වෙනවා. විපරිණාම වෙනවා කියන්නේ විනාශයට පරිණාමය වෙනවා. එහෙනම් හේතු නැති වෙච්ච ගමන් විනාශයට පරිණාමය වෙවි පරිණාමය වෙවි යනවා. අර ඇලිච්ච කෙනා පින්වතුනි ඔන්න ඕකට හරි බයයි. ඕක හරි ශෝකදායකයි. අර විනාශයට යමක් පරිණාමය වීම හරිම ශෝකදායකයි. ඒක නිසා මොකද කරන්නේ යමක් යමකට ඇලුනනම් යම් මොහතක යම් සංසිද්ධියක් උදෙසා ඇලුනනම් හැමතිස්සෙම හේතු සකස් කරනවා මක් කරන්නද? ඒක ඒ විදිහට පවත්තා මම ඔබට දුක් දෙකක් පෙන්නුවා තව එක දුකක් තියෙනවා ඒකත් මම පෙන්වන්න හදන්නේ ආයිත් මම මේ දුක් දෙක මතක් කරන්න හේතුන්ගෙන් හටගත්ත වස්තුවක ස්වභාවය තමයි හේතු නැති වෙච්ච ගමන් විපරිණාමයට යන එක එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ හේතුන්ගෙන් හටගත්ත වස්තුවක් තියෙනවා ඒකට ඇලුනා ඇලෙච්ච හේතුව තමයි මගේ වසඟේ තියෙනවා කියලා ගත්ත මුලා දෘෂ්ටිය ඔය දෘෂ්ටියටපත් වෙලා මේක මං කැමති විදිහටම තියෙයි කියලා හිතාගෙන සංගල අලෝ ගත්තා දැන් අලෝගත්තා ඊට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ මේක විපරිණාමයට යනවා එහෙනම් විපරිණාමයට යන්න මොකද කරන්න ඕනේ මේකට හේතු සපේ මේක මක් කරලා තියාගන්න ඕනේ ඒ වශයෙන් තියන්න අර තමන්ගේ කැමැත්තක් හදාගත්ත නිසා අන් මේ විදිහට මේක තියාගෙන ඉන්න පුළුවන් තරම් හේතු සපයන් එක දවසක් හරි අමතකුනොත් මොකද වෙන්නේ දුක් ගල විපරිණාමයට යනවා උදාහරණයක් ඉදිරියට ගන්නකො දියවැඩියාව හැදිච්ච රෝගී දරුණු ලෙස දියවැඩියාව හැදිච්ච කෙනෙකුට වෛද්‍යවරයා කියනවා පැය 6කට සැරයක් ඉන්සියුලින් ගහන්න කියලා ඉන්ජෙක්ෂන් කරන්න. ඒකට අදාළව ඒක කොහොම දෙනවා. දැන් එහෙනම් මේ ජීවිතය කියන එක පවත්වාගෙන යන්න ඕන නිසා ඒකට ඇලිලා තියෙන නිසා මේ පුද්ගලයා මොකද කරන්නේ? ඉන්සියුලින් ගහනවා. එහෙනම් ඉන්සියුලින් කියන හේතුව ගහන්න මේක ඒ විදියට පවත්වන්න පුළුවන්. එක දවසක් මේක ගහන්න අමතක වෙනවා. එතකොට මොකද වෙන්නේ? විපරිණාමයට යනවා. දැන් දරා ගන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? ආයි පටන් ගන්නවා ගහන්න. ඔන්න ඔය අවබෝධය තුන හොඳට බලන්න සිංහදෙනි. ඔය ශරීරේ තමන් වශයෙන් තියෙනව නම් ඉන්සියුලින් ගහන්න ඕනේ නේද? නේද? මොහොම ඉතහන් කියලා කිව්වම ඉඳින්නේ. එහෙනම් හේතුන්ගෙන් හටගෙන තියෙන ඔය ඉන්සියුලින් ගහන්න හේතුව වෙන මොකක්ද? ඔය ශරීරය ඇතුලේ ඇතිවෙච්ච මොකක් හරි ආබාධයක්. ඒ අදාළ එන්සයිම් එකේ ඉන්නේ නැතුව හරි මොනවා හරි ප්‍රශ්නයක්. එහෙනම් ඒක ඒ විදිහට තියාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒකට අදාළ දේ කර කර ඉන්න ඕනේ. එහෙනම් යමකට උපාදාන වෙලා යමකට දැඩි ලෙස කැමැත්තක් ඇති කරගෙන ඒක එලෙස පවත්වාගෙන යාම සඳහා යම් කිසි දුකක් වෙනවා නම් අන්න ඒකට කියනවා මොකක් කියලාද? සංඛාර දුක්ඛය කියලා. ඔබ දුක් තුනක් අහලා දෙනවා දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා. ඔන්න ඕකට කියනවා පින්විතුනි සංඛාර දුක්ඛය කියලා. හැමතිස්සෙම මොකද කරන්නේ? ඒකට හේතු සපේ සපේ ඉන්නේ. බියුටි පාලයකට ගිහිලා බියුටි සැලුන් එකකට ගිහිලා ලස්සනට මූණ හදාගෙන ආපු නෝන කෙනෙක්. ඒ මූණ ඒ විදිහටම තියාගෙන යන අර බියුටි පාලර්ස්ලා කියන හැම එකක්ම කරනවද නැද්ද? වැරද්දක් ගැන නෙමෙයි මං කියන්නේ. ඔබට ජීවිතේ අඳුර ගන්න තීරුම් ගන්නයි මේ දේ කියන්නේ. මොකද ඔබ මේවනේ හොඳට දකින්නේ. එහෙනම් මොකද කරන්නේ? උදේට කිව්වනම් නැගිට ගමන් පිපිඤ්ඤා ටිකක් ඔබ ඇස් දෙකේ තියාගන්න, මොනවාරි ටිකක් කවේ හරි ගාගන්න ආදි වශයෙන් ඔය කියනකොට මොකද කරන්නේ? අර ඒ මොකද හේතුව පින්විතුනි? ඒ බියුටි පාලර් ඒ වෙලාවේ තමන්ගේ මූණ හැදුවා. හැදුවට පස්සේ ඒ මූණට ඔබ ඇලුනා. දැන් එහෙනම් එයාගෙන් අහනවා මේ මූණ මේ විදිහටම තියාගෙන යන්න මම මොකද්ද කරන්න ඕන? එහෙම නෙමෙයිද උනේ. ඔබ සැලුන් එකට යනකොට ලස්සන නළු නිළියන්ගේ ෆොටෝස් ගාලා තියෙනවා. ගිහිල්ලා අහනවා මට මේ විදිහට මේ මූණ තියාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? අන්න මොකද උනේ? අර රූපෙට ඇලුනා. රූපෙට ඇලුනේ මොකද්ද? හිතුණා මේක මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා. එහෙනම් මගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා මුලා දෘෂ්ටියට පත් වෙච්ච නිසා ඇලුනා. ඒ ඇලිච්ච ගමන් මොකද උනේ? එතනින් එහාට දැන් ප්‍රශ්නයක්. එහෙනම් දැන් එයාට කියනවා මේ විදිහට මගේ මූණ හදන්න. දැන් අරයා මොකද කළේ? හේතු එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා දැන් ඵලයක් විද්‍යාමාන වෙනවා කන්නඩියේ. ඔය ඵලයේ විද්‍යාමාන වෙනකොට දැන් ඔබට ඕනේ ඔය ඵලයේ දිගින් දිගටම තියාගෙන ඉන්න. එහෙනම් ඵලයේ දිගින් දිගටම තියාගෙන ඉන්න නම් මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් ඕකට හේතු සපයන්න. එහෙනම් මෙයාගෙන් අහනවා මේක මේ විදිහටම තියාගන්න මම මොනවද කරන්න ඕනේ? ඉතින් කියනවා 10ක් ලිස්ට් එකක් දෙනවා මේ 10 කරන්න කියලා. ඉතින් මොකද කරන්නේ? උදේ නැගිට වෙලාවෙ ඉඳලා අර 10 කර කර ඉන්නවා. දැන් මේ විදිහට මේ කරුණු කරන එක සැපයක්ද පින්විත? මේ කරුණු කර කර මේක තියාගෙන ඉන්න එක සැපයක්ද? නෑ. එහෙනම් ඔන්න ඕකට කියනවා පින්විතනි සංඛාර දුක කියලා. සකස් කරන සකස් කිරීම නිසා හටගන්නා වූ දුක. බැරි වෙලා හරි සංඛාර කරන එක නැවැත්වුවොත් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා. ඒක ඊට වඩා දුකක් නෙමෙයිද? ඔබ කැමති නැද්ද අම්මට ඉන්ජෙක්ෂන් ගගහාර ජීවත් කරවන්න? ඇයි ඒ? අම්මා මළොත් ඊට වඩා දුක හින්දා නේද? ඔබ හොඳටම තේරෙනවා අම්මා පණ අදිනවා. අම්මා හරි වේදනාවෙන් ඉන්නේ. එහෙමත් දන්නවා. ඒත් ඔබ මොකද කරන්නේ? ඉන්ජෙක්ෂන් ගගහා ඉන්නවා. ඉන්ජෙක්ෂන් ගහන්න ගහන්න අම්මා ජීවත් වෙනවා. ඉන්ජෙක්ෂන් ගහන එක නැවැත්තුවොත් මොකද වෙන්නේ? ඔබට ඊට වඩා මහ දුකකට එන්න වෙනවා. දැනුත් දුකයි තමයි, අම්මා දුක් විඳිනවා දුකයි තමයි. කවුද මේ තේරුම් ගන්න කියන්නේ? ඒතර ඉන්ජෙක්ෂන් ගහන එක නැවැත්තපු ගමන් අම්මා විපරිණාමයට යනවා. හේතුව මොකද්ද? මේ අම්මාද ජීවිතුන් අතර ඉන්න තව එක හේතුවක් තමයි මේ ගහන ඉන්ජෙක්ෂන් එක. එහෙනම් ඔබට හොඳටම තේරෙනවා අම්මගේ වසඟේවත් ඔබේ වසඟේවත් නෙමෙයි තියෙන්නේ. අදාළ හේතු ටික ගැලපුණා නම් ඵලයේ තියෙනවා, ගැලපුණ නැත්නම් ඵලයේ නැහැ. එහෙනම් දැන් ඔබට වීරයෙක් වගේ උතන ඉඳන් ඉන්න පුළුවන්. දැන් මහා චණ්ඩියෙක් වගේ හිටියාගේ මං තරුණයි කියලා හිටියාගේ. ඔබ කොහොමද දන්නේ කොයි වෙලේ හේතුවක් වෙනස් වෙයිද කියලා? ඔබට බය නැද්ද? හේතුන්ගෙන් හටගත්ත වස්තුවල ස්වභාවය තමයි හේතු නැති වෙච්ච ගමන් නැති වෙනවා. ඒක ඔබ පිළිගන්නවද නැද්ද? අනිත් එක ඔබ දැන් මට ඇත්තම කතා කරගෙන යන්න. එතකොට හරි ලේසි මේක කරගන්න ඔබට. මේක මේ මං කියන්නේ ධර්ම දේශනා නෙමෙයි, ධර්ම සාකච්ඡා. හැබැයි ධර්ම සාකච්ඡාවකට මං විතරයි කතා කරන්නේ. නැත්නම් අන්තිමට වෙන්නේ මොකද්ද? මට කටවහගෙන ඉන්න ඔබගේ අදහස් ටික ඔක්කොම අහගෙන මාත් එක කතා කරන්නේ. ඔව් නෑ බෑ වලින් කතා කරන්නේ. පතනෙකින් දෙකකින් කතා කරන්නේ. එතකොට හොඳට ඔබට මේක තේරුම් ගත්ත හැකි මේ කියන එක. හැමදෙස්සෙම තමන් විතරක් මෙතන ඉන්නවා කියන හැඟීමෙන් අදිටු කරන්න. ආත්ම අර්ථකාමී වෙන්න. ඒකෙන් කියන්නේ අනිත් ඒවාට කරදර කරහන් කියන. ඒ ලෝක සම්මතයේ තියෙන එකක් ඒ. ආත්ම අර්ථකාමී කියන්නේ තමන්ගේ අර්ථ සුව පිණිස කටයුතු කරන එක කියන. තමන්ගේ සුව පිණිස කටයුතු කරන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? තමන් උත්තරේ දෙන්න මේ අහන ප්‍රශ්නට. එතකොට හරි. එහෙනම් දැන් පළවෙනිම තැනට අපි ගිහිල්ලා බැලුවොත් මේ ආයසරයක් ඔබ හොඳටම පිළිගන්නවද මේ ලෝකේ වස්තුන් විද්‍යාමාන වෙන්නේ හේතු සපයන කල් විතරයි කියලා. ඒක පිළිගන්නවද? ඒකත් තාම තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් පොඩි සංඥාවක් දෙන්න මම තව උදාහරණයක් කියන්නම්. හැබැයි මේ වෙලාවේ වෙන කොහෙවත් අහගෙන ඉඳලා අර යන ට්‍රැක්ටරයක පස්සේ ගිහිල්ලා එහෙම හිටියනම් එහෙම අහන්න එපා, නිකන් කාලේ නාස්ති කරා. එහෙනම් පින්වතුනි ඔන්න එක දෙයක් දන්නවා. මේ ලෝකයේ දේවල් හැදිලා තියෙන්නේ හේතුන්ගෙන්. ඒ වගේම ඔබ දන්නවද පින්වතුනි හේතුවක් නැති වුණොත් එහෙම ඵලෙ ඉවරයි කියලා. ඒකත් හොඳටම විශ්වාසයි. තුන්වෙනි කාරණාව වශයෙන් ඔබ දන්නවද ඔබගේ කැමැත්ත කියලා එකක් ඔය සමීකරණේ නැහැ කියලා. හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල. එහෙනම් ඕක ඔබගේ කැමැත්ත කියලා එකක් නැහැ. ඔබගේ අකමැත්ත කියලා හේකුත් නැහැ. එහෙනම් කැමැත්ත අකමැත්ත කියන එක මේකට අදාළ නැහැ. ඒක ඔබට හොඳටම විශ්වාසයි. 100%ක් විශ්වාසයෙන්ද ඔබගේ කැමැත්ත අකමැත්ත කියන එක මෙතන නෑ කියලා. නෑ. එහෙනම් හරියට හරි. හොඳට විශ්වාසයි. හරි. එහෙනම් තින්ගතුනි දැන් හොඳට බලන්න මෙන්න මේ කාරණාව. ඔබගේ කැමැත්ත අකමැත්ත කියන එක ඔය තුල නැත්තම් ඔබට මහා අවිනිශ්චිතතාවයක් දැනෙන්නේ නැද්ද ඔබගේ ජීවිතය ගැන? හොඳට හිතලා බලන්න. ඔබගේ ජීවිතය ගැන අවිනිශ්චිතතාවයක් නැද්ද? ඔබගේ අනාගතය ගැන අවිනිශ්චිතතාවයක් නැද්ද? ඔබ නිවන් දකින්න එක ගැන අවිනිශ්චිතතාවයක් නැද්ද? ඔබ ව්‍යාපාරය දියුණු කරන එක ගැන අවිනිශ්චිතතාවයක් නැද්ද? මේ වීදුරුව ගැන අවිනිශ්චිතතාවයක් නැද්ද? මේ මයික්‍රොෆෝන් එක ගැන අවිනිශ්චිතතාවයක් නැද්ද? එහෙනම් දැන් මොකටද ඔය අනිත්‍යද බයින්නේ කවුරු? ඔය අවිනිශ්චිතතාවයේ එක කොටසක් අනිත්‍ය කියන්නේ. හැබැයි අනිත්‍ය කියන්නේ වෙන එකක්. අනිත්‍යයක් නැතුව නිවන් දකින්න බෑ. ඒකයි මම කියන්නේ අම් පටලෝ ගන්න එපා. ලොකු අවිනිශ්චිතතාවයකුත් තියෙනවා. හැබැයි ඒක නෙමෙයි ලෝකෙට එන්න හේතුව. හෝ ලෝකෙන් යන්න හේතුව. අර තමන්ගේ කැමැත්තේ පවතිනවා කියන එක ගත එක තමයි ඕකට හේතුව. දැන් මට කියන්නේ එහෙනම් මේ ලොකු අවිනිශ්චිතතාවයක් තියෙන නිසා මේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු නිසා ඔබ පෙළෙනවාද නැද්ද? ඔබගේ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනකන් ඔබ පෙළෙනවාද නැද්ද? ඇයි ඒ? අවිනිශ්චිත නිසා. ඇයි අවිනිශ්චිත? තමන් වශයෙන් පවත්වන්න බැරි නිසා. ඇයි තමන් වශයෙන් පවත්වන්න බැරි? හේතුන්ගෙන් හටගත්ත නිසා. බලන්න කොච්චර හොඳට ගැළපෙනවද කියලා බුදුදහම. හේතුන්ගෙන් හටගත්ත දෙයක් තමන් වශයෙන් පවත්වන්න බැහැ. ඒක නිසා හරි අවිනිශ්චිතයි. ඒක නිසා අපි තෙලෙනවා. දැන් ඔබ වාහනයක් නතර කරලා ආව නේද මෙතන? ඔය වාහනේ රුපියල් කෝටියක් විතර එහෙම වටිනව නම් පාරයිනේ නවත්තලා නම් තියෙන්නේ. ලොරියක් යන හැම වෙලාවකම පපුව ඩිඩ්ඩි ගන්න නැද්ද? ඇත්ත කතා කරන්නේ. ඔව්. ඒක වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් ආවේ නැහැ නේ වාහනේ කවුද? ඇයි හේතුව? යන්තම් හරි අතුල්ලගෙන ගියොත් කියලා හිතෙනවා. ඉතින් තමන් වසඟේ පවතිනව නම් ආය අතුල්ලගෙන යයිද? වාහනේ තට්ටුවක් දාලා කියලා එනවා අතුල්ලන්න එහෙම දෙන්න එපා කියලා. එහෙනම් තමන් වසඟේ පවතිනව නම් පුළුවන් නේ කරන්න. එහෙනම් වසඟේ පවතින නැතිවීම නිසා පිංගුදලි පුදුමාකාර අවිනිශ්චිතතාවයක් තියෙනවා. මොනව වෙයිද දන්නේ ඊළඟ මොහොතේ. මොනව වෙයිද දන්නේ ඊළඟ මොහොතේ. ඔන්න ඕක නිසා අපි නිරන්තරයෙන් තෙලෙනවා. ඔන්න ඕකට කියනවා දුක්ඛ දුක්ඛේ කියලා. ඔය පෙළීම නිසා හටගන්න දුකට කියනවා දුක්ඛ දුක්ඛේ කියලා. එහෙනම් ඔය දුක්ඛ දුක්ඛයෙන් බේරිලා ඉන්න පුළුවන්ද? මොහොතක් මොහොතක් නැර ඔය දුක්ඛ දුක්ඛේ නිසා පෙළෙනවද නැද්ද? පෙළෙනවා. දුක්ඛ දුක්ඛේ නිසා පෙළෙනවා. විපරිණාම දුක්ඛේ නිසා අඬනවා. අඬලා අඬලා වැළපෙන්න ඕනේ. එහෙනම් ඒක නවත්ත ගන්න සංඛාර දුක කරනවා. එහෙනම් දැන් මට කියන්න දුකෙන් නිදහස් වෙන්නේ කොයි වෙලාවද? දුක දුකේ හැම මොහොතකම තියෙනවා. දෙයක් විපරිණාමයට යනකොට විපරිණාම දුකේ තියෙනවා. ඒකේ ලෙස පවත්වාගෙන ඉන්න නම් සංඛාර දුක්ඛේ කරන්නේ. කොටි වලිගයක් නෙමෙයිද ඔය අල්ලන්නේ? මම ඔබට පැවිදි වෙන්න කියන්නේ නැහැ. මම ඔබට හේතු සාධක කියනවා පැවිදි වෙන්න. මේ බව ගමන කියලා කරගන්න. මේක හරියට තේරිච්ච මොන මිහරකද බින්දෙන ගිහි ජීවිතේ ඉන්නේ? හරියට තේරිච්ච. මම කියන්නේ ඒකයි. හරියට තේරුණා. හැබැයි ඉතින් මල් කීමතු ගන්න තියනවා නම් ඉන්නේ. ඒවලු දොස් කියන්නේ අපි. පොඩි උන් එහෙම නඩ කරලා ඉන්න එපා කවුද? ඒකද කියන්නේ? තරුණයෝ ඉන්නවා නම් කසාද බඳින්න එපා බලෝ. යම් කාලයක් යනකම්. තව අවුරුද්දක් ඉදිරියට බලන්න. මේක තේරෙනකල්. මේක තේරුණාට පස්සේ මෙලොව යකෙකුට ඉන්න බෑව දෙමාපියන් තේරෙන්නේ නැහැ මේක. දෙමාපියෝ මං මේ කියන මේ පරීක්ෂණය කරලා ප්‍රැක්ටිකල් එක කරලා මට කියන්න. අසූචි ගන්න පටන් ගන්න. දැන් කන්න බෑ නේද? ඔබගේ අම්මා දියවතුන් අතර ඉන්නවා නම් ඔබගේ අම්මෙන් අහලා බලන්න පොඩි කාලේ අසූචි කෑවේ නැද්ද කියලා ඔබ? අසූචි කාලා චක චක චක චක කාලා තැළුවේ නැද්ද කියලා අහලා බලන්න. ඇඟ පුරා ගාගෙන බීති පුරා ගෑවේ නැද්ද කියලා අහලා බලන්න. ඇයි අහලා බලන්න ඔබ ඒක නැවැත්තුවේ? ඇයි නැවැත්තුවේ? අසූචි බව දැනගත්ත නිසා නේද? අසූචි බව දැනගත්ත නිසා ඒක අත්හැරලා දැම්ම නේද? ඒ ජීවිතෙන් අයින් වුණා නේද? එහෙනම් තමන්ගේ දරුවාත් දැන් මේක අසූචි බව දැකලා මේ ජීවිතෙන් අයින් වෙනකොට ඔබට තාම අසූචි ඔළුවේ තියන් හිටින දරුවා අසූචිය පහරලා දානවා. දරුවාට ඉන්න බෑ. ඔබ දරුවාව හිර කරගෙන ඉන්නේ ඔය. කවුරුන්ද මේ මම මේ කියන්නේ මේ අහනවා ලක්ෂය ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මේ ගහනවා. දරුවන්ගේ අඳෝනා එනවා මට. අනේ මල සැවිදී ඉන්න ඕනේ අම්මා තාත්තා සැවිදී ඉන්න දෙන්නේ. ආදරේ ආදරේට ඒ දරුවෝ කවදක්වත් දෙමාපියන් කම්ප්ලේන් කරන්නේ නැහැ. ඔන්නෝක තමයි තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒකයි කියන්නේ ආර්යෝ මේ ලෝකෙට අසාධාරණයක් කරන්නේ නැහැ. ඔය ආර්ය දරුවෝ නිකම් පැවිදි වෙන්න හිතෙන්නේ නැහැ කාටවත්. තමයි 60 70 පැන්න එක උන්න හිතෙන්න පුළුවන් එහෙම. දැන් ඉතින් හොඳට කාලය ඇදලා ඔතන දෙන ලැගෙන හිටියා කියන අන්දිමට කියලා. නමුත් තරුණයෙකුට එහෙම හිතෙන්න හේතුවක් නෑ. තරුණයෙකුට සිංහදෙනි මාර්ගඵල අවබෝධයෙන්ම තමයි මේක අතෑරෙන්නේ. හැබැයි දැන් ඉතින් හිර කරගෙන ඉන්නේ. ඇයි? කාපන් අසුචි. ඇයි? මාත් කනවනේ. උඹත් කහන. ඔය මන්ටම නෙමෙයි දෙයි කියන්නේ. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ සිංහදෙනි මේක අවබෝධ වෙනකොට මේ මෙලෝ පුතේකුට ඉන්න බෑ මේකේ. ඒක හරි බරක්. හරි වේදනාවක් ඒ ඉන්නේක. මං කියවනේ මම ඉංගලන්තෙට ගියේ මිලියන කෙනෙක් වෙන්න කියලා. මුල් කාලේ හරකෙක් වගේ මහන්සි වුණා. ඇයිද? කල්ලිවන්නේ මේ වෙන්න එපා. කාලයක් යනකොට සිංහදෙනි මම නිකන් මේ කාලයක් යනකොට මම පැය 4යි ඉගෙනුවේ. දවසටම මම පැය 4යි වැඩ කළේ. මහ විශාල සල්ලි දෙකක් හොයුවා. ඒ පැය 4 කරන්න යන්නත් මට පුදුම කරදරයක් වෙලා තිබුණා. හැබැයි මම දවසට පැය 18ක් වැඩ කරපු දවසක් තියෙනවා. ඒ කාලේ සාරා හින්ද වැඩ කළා. ඇයි? ඒ කාලේ සාරා ධර්ම අවබෝධයටපත් වුණාම දේනවා සාරා නෑ කියලා. අර මගේ දෘෂ්ටි තමයි ඔක්කොම දෙන්නේ වැඩේ කියලා. දෘෂ්ටි තමයි දෙන්නේ වැඩේ. ධර්ම අවබෝධය තුළින් දෘෂ්ටි තමයි බිඳෙන්නේ. දෘෂ්ටිය විනිච්ච ගමන් එතනින් එහාට හිතන්න පටන් ගන්නවා. එතකොට ඉන්නේ අවබෝධ වෙච්ච ගමන් හිමිදුනේ පැය 4ක් වැඩ කරන්න යන්න කැමතිද නෑ මම. ඒකත් මරන්න යනවා වගේ. ඒකයි මම කියන්නේ මේක හරියට අවබෝධේ දාපු කෙනාට මේ ගිහි ජීවිතේ ඉන්න බෑ. ඔබගේ දරුවා ඇවිල්ලා ඔබට කියනවා නම් අනේ තාත්තේ අනේ අම්මේ මාව නිදහස් කරන්න කියලා ඔය පුළුවන් නම් මං ඔබට වැඳලා කියන්නේ. ඔව් මට වඳින්න එපා මං ඔබට වඳින්නම් ඇවිදලා ඔය අහිංසක දරුවාව නිදහස් කරන්න. ඔය ඉන්න බැරි හින්දායි ඔය කියන්නේ. ඔබ සතුටු වුණාට ඒ දරුවා සතුටු වෙන්නේ නැත්නම් ඔබ හිතන්නේ ඔබගේ සතුටද දරුවාගේ සතුටද? ඔය දරුවාට සතුටු වෙන්න බෑ දැන්. දරුවාගේ සතුට එකක්. ඒකයි ඔය ප්‍රශ්නේ. ඕස්ට්‍රේලියාවට යන වීසා ගන්න ගියාට පස්සේ ඒගොල්ලෝ කියන කොහෙවත් රටකට ගිහිල්ලා නැහනේ. පාස්පෝර්ට් එක හිස්නේ. එංගලන්තෙට විතරක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං උන්ට තේරුම් කරලා දෙන්නද මට ඕකේ කාගේ රටවල් බලන්නද මට පිනවයි මං පිනවෙන්නේ නැහැ කියලා. ලෝක සම්මතය බලන් ඉන්නේ ඒක. රූපයක් බල්ලා පිනවෙන්න තරම් මහත් පහත් මානසිකත්වයක් මට නැහැ. හැබැයි අනිත් අයට තියෙනවනේ. ඔය හෝගාලේ යන්නේ ට්‍රිප්. සතිය දෙක එක එක රටවල ගිහිල්ලා එන්නේ. තාම මොකද ඉතුරු? මහන්සිය ඉතුරුයි. දියල්ලක් එහෙම අරන් ඇවිල්ලා නැද්ද? බලන්න ගියේ කා. චා නියම දියල්ල අර නාකු එහෙම දාගෙන අරන් එන්නේ නැද්ද? නෑ. මුලා මානසිකත්වයේ ඔය. තනි කරම මුලාවටපත් වෙච්ච මානසිකත්වය. හැබැයි අපි දොස් කියන්නේ නැහැ ඒ අයට. අපි හැමෝම ওই පෙරහැරේ ඇවිල්ලා තියෙන්නේ. පෙරහැරේක කෙරෝලක අපිත් හිටියා. ඒ ඉන්න කාලේ අපිත් ඕව කරන්න ආස හිතන්නේ නැද්ද? ඊනවසීනවසින් දෙන කෙලෙස් දුරු කරගෙන දුරු කරගෙන එනකොට පින්වතුනි ඒවැය තියෙන කිසිම හරයක් නැති බව තේරෙනවා. ඒකයි මම ඔබට කියන්නේ තරුණ දරුවන්ට කියන්නේ කසාද බඳින එක පොඩ්ඩක් ප්‍රමාද කරන්නකො. පොඩ්ඩක්. මක් වෙනකන්. දහම තේරෙනකන්. කසාද බැඳලා නම් ළමයි හදන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්නකො. මම හදන්න එපා කියන්නේ. මම කියන්නේ පොඩ්ඩක් ප්‍රමාද කරන්න කියලා. කොහොමද මාගාවට මිනිස්සු එන්නේ නිවන් දකින්න ඕනේ කියාගෙන්නේ? මම අනිත් අයට බණ කියන්නේ නැහැනේ. මම බණ කියන්නේ දැකලා තියෙන ඔය පෝස්ටර් හැම එකම මම කියලා තියෙන අපේ මහතුරුන්ට ගහන්න කියලා. මොකද? හුදෙක්ම නිවන් අවබෝධයේ පමණයි. නිවන් අවබෝධයේ පිණිස විතරයි. වෙන කිසිම දෙයකට මම බණ කියන්නේ නැහැ. තේරුමක් නැහැ. මගේ කාලේ නාස්ති කරලා නිකන්. එහෙනම් ඔබ නිවන් දකින්න නම් ආවේ ඒකට තමයි මම මේ ඇඩ්වයිස් එක දෙන්නේ, අවවාදෙ දෙන්නේ. එහෙනම් දැන් මොකද්ද? තමන් කසාද බැඳලා නම් පොඩ්ඩක් ප්‍රමාද කරන්න දරුවෝ හදන එක. ප්‍රමාද කළා කියලා වද වෙන්නේ නැහනේ. පොඩි කාලයක් තියෙනවා නා මේ අවුරුදු 30ට කලින් හැදුවා නැත්නම් උඹලා වද වෙනවා කියලා එහෙම කියලා නැහැ නේ අදාන්නේ කොහෙම. එහෙනම් පොඩ්ඩක් ප්‍රමාද කරන්න මොකටද මේ ධර්ම අවබෝධය එනකම්. මොකද පින්වතුනි අද මිනිස්සු දාස් ගානක් දරුවෝ නිසා නිවන් මඟ හවුරගෙන ඉන්නවා. එන්න විදිහක් නැහැ පොඩි දරුවෝ ඉන්න. ඒ දරුවන්ට 7 අවුරුදු ඉගෙනකම් බලන් ඉන්නේ. තව අවුරුදු 4ක් 5ක් යනකොට ධර්මයයි ඔබයි ආරාමේ වෙනම මොන්ඩිසෝරියක් දාන්න වෙනවා. සාමනීර හාමුදුරුවන්ට බලන්න මම බුරුදු කියන්නේ කියලා. සාමනීර හාමුදුරුවෝ කියන්නේ අවුරුදු 10ට වඩා අඩු නැත්තම් 15ට වඩා අඩු ෆිරිස් අඩුම තරමේ. ඒක 200ක් ඉන්දියට. තව අවුරුදු 4ක් 5ක් ඇතුළත. හේතුව මේ දොස්තරලා ඉංජිනේරු මහා විශාල ධන කුමේරයන්ගේ මේ දරුවෝ ඒ දොස්තරලා මේ ඊයේ අපිට දොස්තරලා තිරසක් හම්බුණා. දරුවෝ ලොකු වෙනකම් බලන් ඉන්නවා. නිකන් අය නෙමෙයි පිටුනේ මේ හොස්පිටල්ස් වල ඩයරෙක්ටර්ස්ලා. අධ්‍යක්ෂකවරු. තමන්ගේ 7 අවුරුදු කුමාරයාව පැවිදි කරවනවා. ඒකයි ඉතින් දේශින් අයින් එකක් නෙමෙයි. මේ ධර්මයේ හොඳට හැසිරෙච්ච කෙනෙක් බව තේරෙනවා. කොහේ හරි හොඳ පන්සල ගිහින් හොඳ නායක හඳුරු කෙනෙක්ගේ වරණුප්පත්තිය කියලා තේරෙනවා. කොහේ හරි ධනකට ගියාම එතනදී ලොකුම පුටුවේ තමයි ගිහින් ඉඳගන්නේ. ඒක නෝනා කෙනෙක් ඊයේ ඒ දරුවගෙන් ප්‍රශ්න අහනවා නෝ ඉවරයක් නැහැලු. පොඩි දරුවනේ ඉතින්. කුරතලේට ප්‍රශ්න අහනවානේ මිනිස්සු. අන්තිමට මේක කියනවලු මේ දැන් එපා වෙලා මේකට මේක කියන්නේ මේ ධර්මයේ ගැන නෙමෙයි අහන්නේ මේ මේකේ ඒවාදී පොඩි එකෙක් හිඳ. අන්තිමට මේක අහනවලු අනුන්ගේ කුණු හොයලා කුකුලෙක් වෙන්න දහතන. අනුන්ගේ කුණු හොයලා කුකුලෙක් වෙන්න දහදන්නේ කියලා. ධර්මයත් හොඳට අහනවා. කුලයන්ගේ කුණු උලා කතා යන එක හුගුලා වෙනවා කියලා. කියලා දිනවනේ. අනුන්ගේ කුණු උලා මේ මේ කුණු හොයන්නේ කුකුලෙක් වෙන්න දහදන්නේ කියලා. අර ඒ අම්මා ડોක්ටර් ගිහිල්ලා සමාවෙන්නේ ඒ ගෑනු එක්කනගේ. ඒකෙදි මහා පිරිසක් මේ ලෝකේ ඉන්නවා බලාගෙන දැන් මේ වැඩ පිළිහෙල. ඔය පිරිස ඉක්මනටම අරිහත්ත්වයටපත් වෙනවා. මේ වැඩේටම ආපු අය ඔය ඉන්නේ. ඉතින් ඒ දරුවව ඒ දරුවා තරේම කියන්නේ ඊයේ මාත්‍රේ කියන්න පොරේ. ඒ දරුවා මේ සැප්තැම්බර් 1 වෙනිදා පැවිදි වෙයි. තල්ලි නැති අයද? බොහෝම ඉහළට ඉගෙන ගත්ත. ඉතින් මම වාසනාවන්ත පවුලක් අනිත් එක. ඒ පවුලෙන් මං හිතන්නේ සහෝදර සහෝදරිය බොහෝ පිරිසක් පැවිද්දට එනවා. එහෙමයි දින්නේ පින්තුනේ. මම මේ කියන්නේ අර හිරිකපන අම්මලා ගැන නෙමෙයි. ඒකයි මම ඔබට මේ තීරණ කරලා දෙන්න හදන්නේ. මේ ධර්මයේ බොහෝ පිරිසක් දැන් තීරුම් ගන්නවා. එහෙයියෝ නෙමෙයි හැබැයි. හොඳට විස්තර විග්‍රහ කරගෙන හැම එකක්ම තීරුම් අරගෙන මේ පැවිද්ද සාස්ත්‍රයේ නිවන් දකින්න එනවා. ඒකයි මම කියන්නේ හිර වෙන්න එපා ඔබ. තරුණ තරුණිය. අද එන්න එපා පැවිද්දට. මම අද එන්න කියන්නේ නැහැ ඔබට. ඔබ තීරණය කරන්න ඒක කවද්ද මම ඒක කරන්නේ කියලා. හැබැයි අමතක කරන්න එපා මම පාර පයින් දැන් තුන් පාරක් හිතලා හොඳ. ඇයි? මගේ ජීවිතේ තරම් වටිනා ජීවිතයක් තවත් නැහැ මේ ලෝකේ. මේ සංසාරේට මට තියෙන වටිනම ජීවිතය තමයි මේක. ඇයි? තව පොඩ්ඩක් තියෙනවා කරගන්න. ඒක කරගන්න කලින් මේක අතප්පය කල්ලා ගියොත් එහෙන මොකද වෙන්නේ? පැවිදි වෙලත් ඉවරයි. අබ්බගාතිය පැවිදි කරන්නේ නැහැනේ මේ ශාසනේ. ඒක නිසා ඉතින් පරිස්සමෙන් ඉන්නේ. ඇයි? පෙලෙන්නේ නැද්ද යැගෙහිඳ? අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිත හේතුන්ගෙන් නම් හටගෙන තියෙන අවිනිශ්චිත නැද්ද? අවිනිශ්චිතයි. එහෙනම් හේතුන්ගෙන් හටගත් දෙයක් අවිනිශ්චිත නිසා පෙළෙනවා පින්වතුනි පුදුමාකාර ලෙස අපි. ටීවී එකේ එහෙම වෙන්නොත් එහෙම යුද්ධ කාලේ ඔබට මතක ඇති. ඔබගේ මහත්තයා හෝ තාත්තා හෝ කවුරු හරි කෙනෙක් අහවල් කැම්ප් එකේ ඉන්නවා කියලා. ඒ කැම්ප් එකට කොටි ගැහුවා කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඈ? පොඩි පෙලිල්ලකින්ද වෙලෙන්නේ? අර මහත්තයා හොඳට ඉන්නවා. මම එදා සමහරට පණිවිඩයක් අරගෙන කොළඹට ඇවිල්ලා ඒ මහත්තයා. හොඳට ඉන්නවා. නමුත් පෙලෙන්නේ නැද්ද? ඇයි පෙලෙන්නේ? තමන් වසඟේ පවතින්නේ නැහැ. ඒකයි තෙලෙන්නේ. තමන් වසඟේ පවතින්නේ නැහැ පින්වතුනි. ඒක නිසා අවිනිශ්චිතයි. මොකක් කොයි වෙලේ මොනව වේද කියලා දන්නේ නැහැ. එහෙනම් දැන් ඔය දුක්ඛන්දරාවෙන් මිදෙන්නේ කොහොමද? හැබැයි ඔය හැම දුකකටම හේතුව පින්වතුනි අර මම මගේ කියලා ගත්ත දෘෂ්ටිය නිසා මොකද උනේ? තණ්හා වුණා. නැත්තම් යාපනයේ ඉන්න කන්දසාමිගේ පුතාට මොනව වුණත් ඔබට ප්‍රශ්නයක් නැහැ. අපි ගමු මේ උදාහරණ දෙක. ඔබගේ පුතා හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ නැද්ද? හේතුන්ගෙන්. ඔබ වසඟේ තියන්න පුළුවන්ද බැරිද? බෑ. එහෙනම් අවිනිශ්චිතයිද නැද්ද? අවිනිශ්චිතයි. දැන් යංගු කන්දසාමිගාවට. කන්දසාමිගේ පුතා හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ නැද්ද? හේතුන්ගෙන්. ඔබ වසඟේ පවත්වන්න පුළුවන්ද බැරිද? බෑ. ඒ දෙකම හරි නේද එහෙනම්? මේකටත් හරි ඒකටත් හරි නේද? අවිනිශ්චිතයිද නැද්ද ඒකත්? අවිනිශ්චිතයි. එහෙනම් ඔය තෙලෙන්නේ මොකක්ද විතරද? දැන් දැකන දුකට හේතුව මොකද්ද කියේ? එහෙනම් දුකට හේතුව අනිච්ච නෙමෙයි. දුකට හේතුව තෘෂ්ණාව. දුකට හේතුව පින්වතුනි ඇලීම. හැබැයි ඇලුනේ අර දෘෂ්ටිගත වීම හින්දා. නිකන් ඇලෙන්නේ නැහැ වස්තුන්ට. වටිනවා කියලා ගත දෘෂ්ටියක් තිබ්බ වටිනවා කියලා ගැනෙන්නේ මට ඕනේ දේවල් කරගන්න පුළුවන් කියලා එන දෘෂ්ටිය හින්දා. එහෙනම් ওই දෘෂ්ටිය කඩන්න තමයි ශාස්ත්‍රඥ වහන්සේ අනිච්ච කියන එක දේශනා කළේ. මෙයා හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ මගේ වසඟේ තියන්න බෑ. ඇලුනොත් පෙලෙනවා. ඒ පෙලීම නිසා මහ දුකක් හටගන්නවා. දුක දුක්ඛයි. දුක ඇතුලේ හටගන්න දුකින්ද දුක්ඛ දුක්ඛයේ කිව්වා. ඊළඟට තියෙනවා විපරිණාම දුක්ඛය. හේතු සපයන එක නතර කළොත් එහෙම විපරිණාමයට යනවා. ඒක දරන්න බෑ. එහෙම ගියොත් එහෙම මහ දුකක්. එහෙනම් ඒක නවත්ත ගන්න නම් මෙහෙම මොකද කරන්න ඕනේ? සංකාර කරන්න ඕනේ. එහෙනම් දුකෙන් ගැලවිලා ඉන්න පුළුවන්ද ඔබට? එහෙනම් දැම්මට කියන්නේ ඔබට හොඳටම වැටහෙනවද කියලා දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා සාස්ත්‍රණ වහන්සේ කියපු කතා. ඒ කිව්වේ මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙන්නේ කියලා. හා ගැලවෙන එකක් කියන්න පුළුවන් නේද? ඔතන ඔය තුනෙන් ගැලවිලා ඉන්න පුළුවන් විදිහක් කියන්නේ. හේතු හරි. සංඛාර දුකෙන් නිදහස් වෙනුත් එහෙන මොකද වෙන්නේ? සංඛාර දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගත්තොත් මොකද වෙන්නේ? විපරිණාම දුකෙන් දුක් විඳිනවද නැද්ද? ඉතින් හදන එක නැවතුම් මොකද වෙන්නේ? ගෙයක් හදාගන්න. ගෙයක් හදාගෙන එකපාරක් හොඳට ලස්සන අතුබතු ගාලා සම් මෙහෙම තිබ්බනම් හොඳයි කියලා හිතනවා geki. දැන් ඔහොම තිබ්බනම් හොඳයි කියලා හිතනකොට වැඩක් නැන්නේ. ඕකට හැමදෙස්සම හේතු එකතු කරන්න එපා. නැත්තම් මොකද වෙන්නේ? විපරිණාමයට යනවා, මකුල් දැල් බැඳෙනවා, දූවිල්ල බැඳෙනවා, අරේ මෙන් ඔකම වෙනවා. දැන් එන ඔබ නිදනවා මේකමල කරදරයන්නේ, මේ සංඛාර දුක නම් මහ කරදරයක් කියලා මොකද කරන්නේ? සංඛාර දුක නොකන නොකර ඉන්නවා. ඒ කියන්නේ හේතු සපයන් නැතුව ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඔළුවේ අත බදාගෙන නේද අඬන්නේ? ඔය දරුවා හොඳ වීම, ඔබගේ දරුවා හොඳ ළමයෙක් වීම කියන එක ඔබ උපාදාන කරගත්තහම හොඳ ළමයෙක් කරගෙන ඉන්න දරුවාට මක් කරන්න ඕනේද? ළමයාව හොඳ ළමයෙක් කරලා තියන්න මක් කරන්න ඕනේ? ඈ හේතු සපයන්න ඕනේ. හේතු සපයන්න නැතුව පුළුවන්ද හොඳ ළමයෙක් කරලා තියාගන්න? බෑ. ඉතින් මේක මල කරදරයන්නේ මේ ළමයෙක් හදාගෙන මම මෝ මේ හොඳ කරගන්න හේතු සපයනවනේ කිය කී හිතලා. ඕක නැවැත්තුවොත් එහෙන මොකද වෙන්නේ? අනේ මහත්තයෝ මගේ පුතා ගුඩු ගහන්න ගියානේ. දැව මොකද්ද ඒ කියන්නේ? විපරිණාමෙද කියලා. දැක. එහෙනම් ඔබ ඔය කොටිවලි කියන්නේ නෙමෙයි දල්ලන් ඉන්නේ. ඔය කොටිවලිගේ තව කොච්චර කල් තියන් ඉන්න ඕනේ? ඉංගදිනින් මෙහෙට හැරුණත් දුකයි, මෙහෙට හැරුණත් දුකයි, අරහෙට හැරුණත් දුකයි. මොන කර්මයක්ද මේ මේ අපි කරගන්නේ? මේ මේව පොඩ්ඩක් හිතන්නකෝ. ඔබට හොඳට මොලේ තියෙන මිනිස්සුනේ. ඉක්මනට මැරුණොත් දරුවෝ අනාථ වෙයි කියලා ඉන්ෂුරන්ස් එකක් දාගන්න මොලේ තියෙන කෙක් නා. එච්චරට මොලයක් තියෙනවා නම් තිඟුතුනේ ඇයි මේක හිතන්න මොලයක් නැත්ද? දැන් මේකෙන් නිදහස් වෙන්න ඕනේ නැද්ද ඔබට? ඔය අවේ අහිංසක දරුවට දෙන්න ඕනේ මේ දුක් තුනේම ගැලි ගැලි උඹ හිතහන් කියලා. අතීත භවයක් තිබ්බත් එකයි නැතත් එකයි, අනාගත භවයක් තිබ්බත් එකයි නැතත් එකයි, අපි මේ දෙක පොඩ්ඩක් අමතක කරමු. මොකද දැන් වන්නේ දෘෂ්ටිකයකට මේක තේරුම් ගන්නවා නම් ওই දෙක කතා කරලා හරියන්නේ නැහැ නේද? මොකද අපිට ඔප්පු කරන්න බෑනේ අතීතේ අපි හිටියද නැද්ද කියලා. අනාගතේ අපි ඉන්නේද නැද්ද කියලා ඔප්පු කරගන්න බෑනේ. නමුත් දෙගොතනි මේ ජීවිතයේ ඇතුලේ මේ තියෙන දේ වටහා ගත්තා නම් හරියන්නේ. බුදුහාමුදුරුවෝ කියන දේ අර අතීතේක අයික බලහංග පැත්තකට, අනාගතේ ඒකත් දහංග පැත්තකට, මේ වෙලාවේ උඹට තියෙන දුක ගැන හිතලා බලපංගෝ කියලා. එහෙනම් ওই දුක් තුනෙන් ඔබ පෙළෙනවද නැද්ද? පින්වදනි අනන්ත පෙළෙනවා ඔබ. මේ බණ ටික අහන වෙලේ ඔබ පෙළෙනවා. ඔය කයවත් ඔබ වශයෙන් තියාගන්න බෑනේ, හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. ඔය පුටුවයි ඔය ඇට කඩු ටිකයි එකට එකට තැලිලා ඉවරලා ඔය මස් ටික තැලෙනවා දැන් ටික වෙලාවක් කියන්නේ. ස්නායු තෙරපි එනවා. එතකොට හරි අමාරුයි ඉන්න. ඒ අමාරු වෙනකොට මොකද කරන්නේ? එහාට යනවා, මෙහාට යනවා, අමරෙනවා, කකුල් එහෙට මෙහෙට කරගන්නවා, එහෙම කරන්න ඕනේ. ඒ කර කර මොකද කරන්නේ? අර ඔබ යම් වේදනාවකට ඇලුනන ඉඳ ගත්ත ගමන් යම් වේදනාවක් තිබුණන වේදනාව කියලා කිව්වේ රිදෙනවට නෙමෙයිද? වේදනාව කියලා කියන්නේ වීමක් දැනෙනවා. යම් වීමක් දැනෙනවා. එහෙනම් ඔබ ඉඳ ගන්න වෙලාවේදී ඔබට දැනුණ යම් සුවයක් මොකක් හරි දෙයක් ඕකට ඇලුනාට පස්සේ දැන් මේ ඉඳගෙන ඉන්න මොහොතක් ගානේ ඔබ මොකද්ද කරන්නේ? සංකාර කර කර ඒ වේදනාව එලෙස පවත්වන්න හදනවාද නැද්ද? හොඳට තේරුම් ගන්න මේ ඉඳගෙන ඉන්න ආසනයේදී නිවන් දකින්න පුළුවන් විදියනේ. ඒක කරන්න නෙමෙයිද ඔය හදන්නේ? අර ඒකෙන් විපරිණාමයට යනකොට මොකද කරන්නේ? අර ඊට වඩා දුක්ඛ වේදනාවක් එන්න යනකොට මොකද කරන්නේ? ඒකට කැමති නැහැ ටක් ගාලා වෙනස් වෙලා සංකාරයක් කරලා ඉවර වෙලා අරක නැවත පවත්වන්න හදනවා. එහෙනම් දැන් හිතලා බලන්න මේකදී පුදුමාකාර කුණක් නෙමෙයි කන්නේ. දැන් මට ඔබ හැම කෙනාම කියන්නේ මේ කියපු කාරණාව ඔබට තේරුණාද? ඔබට තේරෙන්නේ නැද්ද ඔබ මහා දුකක් විඳින්නේ හැම මොහොතකම කියලා? කෙනෙකුට කියන්න පුළුවන් ඕයි ඉතින් ඒක සාමාන්‍ය විදියනේ, ඉතින් ඒකෙදි විඳින්න ඕනේ තමයි මිනිස්සෙක් වුණා නම්. එහෙම හිතනවා නම් කමක් නැහැ ඉතින්. ඒක හොරකමක් කරලා වුණාට පස්සේ ඒකට කසපාරවල් ගහද්දිත් ඒකට හිතා ගන්න දින්නේ එහෙම තමයි. ඉතින් මම හොරකම් කරන්නේ ඉතින් මම ඕක විඳින්නේ නැහැ. ඒ ආයත නෙමෙයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා දින්නේ සැප හොයන්න යන අය. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ දුක් විඳින්න බෑ මම සැප හොයන්න යනවා කියලා ගත්ත ප්‍රේසර විතරයි. අනේ ඔය ගහන එකේ කෝණ එකේ ගහපංග මම ඔය කාගෙන ඉන්නවා මේ එකක් මෙච්චාවි කියලා ඉන්නේ උන්ට බණ කියලා නෑ බුදුහාමුදුරුවෝ. එහෙනම් ඒ ආයත නිවන් දක්වන්නේ නෙමෙයි මං ආවේ. මම මේ ධර්මයේ කතා කරන්නේ මොකද්ද මේ දුක දුක විඳින දැකලා ඉවරලා මේ සැපයක් උදා කර ගන්න ඕන ජීවිතයට කියලා හිතාගෙන ඉන්න පිරිසක. එහෙනම් යම් කෙනෙක් මම බිලියන කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතාගත්තා නම් අන්න ඒකට තමයි මම මේ බණ කියන්නේ. තතු 10 කතර ගයක් ගහන්න ඕනේ කියලා හිතාගත්තා නම් අන්න ඒකට තමයි මම මේ බණ කියන්නේ. මොකද ඒ කෙනා තතු 10 ගයක් හදන්න සිංහතු එක තට්ටුවක් නිසා පෙළෙන්නේ හිඳ. එක තට්ටුවක් නිසා පෙළෙන මිනිස්සේ මුලා දෘෂ්ටිය නිසා තතු 10 ගයක් හදා ගන්නවා පෙළෙන්නේ වෙලෙන එකක් නැහැ කියලා හිතාගන්න. නමුත් පස්සේ දිනේ මොකද? එක තට්ටුවක් නිසා පෙළෙන එක තට්ටු දෙකක් නිසා කීපාරක් පෙළෙනවද? දෙපාරක් පෙළෙනවා. ඕක තේරුම් ගන්න බෑ. එක වාහනයක් අරන් පෙළෙන එක වාහන දෙකක් ගත්තොත් මොකද වෙන්නේ? දෙපාරක් පෙළෙනවා. ඕක තමයි විදිහ. මට ෆෝන් එකකුත් තියෙනවා, ලැප්ටොප් එකකුත් තියෙනවා, අයිපෑඩ් එකකුත් තියෙනවා. තව ඔය මොකක් හරි තව පහක් හයක් තියෙනවා කියලා හිතන්න. දැන් මම ඔය පහෙන් නිසා පෙළෙන්නේ නැද්ද? පෙළෙනවා. එක ගෙදරක් තියෙනවා බෙන්දුනේ, ඒ ගෙදර තියෙන ටීවී එකක් විතරයි. තව ගෙදරක් තියෙනවා ටීවී එකකුත් තියෙනවා කැසට් එකකුත් තියෙනවා ෆ්‍රිජ් එකකුත් තියෙනවා අයන් එකකුත් තියෙනවා තව මොකක් හරි කුකර් එකකුත් තියෙනවා ඔක්කොම ඉලෙක්ට්‍රික්. මේ දෙන්න මේ ඔක්කොම ෆ්ලග් කරලා තියෙන හැමදෙස්සෙම. දෙන්නම යනවා කොළඹ. ආරංචියක් එනවා ගෙදරට අකුණක් ගැහුවයි කියලා. දැන් වැඩිපුර පෙළෙන්නේ කවුද? දැන් වැඩිපුර පෙළෙන්නේ කවුද? දැන් ඔබට තේරෙනවද? එක්කෙනෙක් ගාව තියෙනවා සිංහදුරු මේ රත්තරම් බඩු පවුන්ඩ් 10ක 15ක. තව එක්කෙනෙක් ගාව තියෙනවා පවුම් භාගෙ විතර මුද්දා. ආරංචියක් එනවා ගෙදරට හොරු පැන්නයි කියලා. හොරු අරන් ගිහිල්ලා නැහැ මොකද? හොරු පැන්නයි කියලා ආරංචිය එන්නේ. දැන් ඕකෙන් වැඩිපුර පෙළෙන්නේ කවුද? අර එහෙනම් දැන් බඩු ගොඩ ගැහිම තුල පෙළීමේ නිදහස වීමක් තියෙනවනේ. එහෙනම් එනවනම් ඒක මුලා දෘෂ්ටියක් නෙමෙයි. තුන් සිවුරයි පාත්‍රය ගත්ත කෙනෙක් පෙළෙන්නේ මොනවද? පෙළෙන්න දෙයක් නැහැ. සිවුර ඉරුණොත් යන්තම් මහ ගන්න ඕක කවුද හොරකම් කරන්නේ අයියේ? මලමිනියක උතල දාලා දිවිච්ච තිම්බක් පමණ පණුවන්ගෙන් ඇහිච්ච සිවුරක් පණු පොල ඇඳගෙන ඉන්නවනේ. මලමිනියට පැන් ගිහින බඳුරක් නම් ඔය අරගෙන තියෙන්නේ මේක මහ ජරාජරාව මේ මලමිනියත් එක්ක ආපයක් කියලා එළි වීසි කරලා දාලා ගියේ එකක් නක්. දැන් ඔහු කවුද හොරකම් කරන්නේ? හැබැයි දැන් තියෙන්නේ මලම් හොරකම් කරන්නේ යයි දෙපාත්‍රයම්ම 10000ක් විතර නම මං හිතන්නේ. ඔය මැටි වලන් කට්ටක් තිබුණත් ඇති මේ වැඩේට නම්. බන්නම් ඇත්තනම මේ වෙනදි මේ මේ මෙන්න මේ නෙක්කම් මේ සිද්ධ වෙනකොට මට දැනෙන දෙකම දේ තමයි වලන් කටු කෑල්ලක් හොඳටම ඇති මේක කරගන්න. පාත්‍රණේක අවශ්‍යතාවය ඔය ලෝක සම්මතයේ තියෙන ලස්සන වටින පාත්‍ර වල අවශ්‍යතාවය මොකද්ද කියලා මට නම් හිතෙන්නේ නැහැ. දෙනේ ඉන්න පරිහරණය කරන නිසා මට නම් ඒකවත් අවශ්‍යතාවයක් නැහැ. අර ඔඩ් වෙන්න කැමති නැහැ මම. නැත්නම් අර අමුතු වෙනවනේ. නැත්නම් වලන් කටු කෑල්ල තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඕකත් මහ බර. ඇයි ඒකත් වටිනවනේ. ඕක හොරෙන් අරන් ගියොත් එහේ. ඔය පාත්‍රයක් හොරෙන් අරන් ගියන පන්දර වල විකුණන්න බැරිද? හොරකම් කළා කියලා නෙමෙයි විකුණන්නේ. හොඳ පාත්‍රයක් තියෙන හාමුදුරනේ අඩු ගන්න දෙන්නම් කියලා. ඉතින් පාත්‍රයක අවශ්‍යතාවයක් තියෙන හාමුදුරුව කෙනෙකුට පුළුවන් ඒක මිල දීලා ගන්න. නැත්නම් ඩායෙකුට පුළුවන් ඒක මිල දීලා හාමුදුරන්ට පූජා කරන්න. කවුරුත් දන්නේ නැහැ හොරකම් කරන් ආවයි කියලා. එහෙනම් පාත්‍රෙත් හොරකම් කරන්න පුළුවන් නේද? එහෙනම් එහෙම වලන් කටු කෑල්ල තිබ්බනම් ඒත් නැහැ. බුදුහාමුදුරන් කාලේ එහෙම ඒවන්නේ නේද? හොඳ මහ වටිනේ ඒවා තිබුණා. ඒ පස්සේ කාලේ. නමුත් මම කියන්නේ ඒකයි. මේ විදිහට මේ නෙක්ඛම් මේට පත් වුණාට පස්සේ මේකේ ආයි මේ තෙලෙනෙකෙන් නිදහස් වෙන්නනේ මේ නෙක්ඛම් මේට එන්නේ. තෙලෙනෙකෙන් නිදහස් වෙන්න. එහෙනම් හැම මොහොතකම බලන්න ඕනේ මේ පෙලීමෙන් නිදහස් වෙලා ඉන්න. එහෙනම් ඔබ පෙලීමෙන් නිදහස් වෙන්න නම් මෙතනින් යහත මොකද්ද කරන්න ඕනේ කියලා ඔබ තීරණය කරන්න. තව iPhone කොච්චර ගන්න ඕනේද? අලුතෙන් ආයෙ නෑ මේ Samsung දේවල් ගන්න ඕනේද? ඔය දේවල් එක්කද ඔබගේ ජීවිතය අරන් යන්න ඕනේ කියලා ඔබ තීරණය කරන්න. එහෙම නැත්නම් පින්වතුනි හොරහතුරේ ගන්නෙත් නැති. එහෙනම් හොරහතුරු කරදර නිසා පෙළෙන්නේ නැහැ. නැති වෙයි කැරිලා බින්දෙන යයි කියලා පෙළෙන්නේ නැහැ. නිකන් හිතන්න මේ ෆෝන් එකේ අයිතිකාරය මේ ෆෝන් එක නිසා මොනතරම් දුක් විඳිනවද කියලා. ඇයි? මේක කැඩෙන එකක්. කැඩෙන බඩුවක් අතේ තියාගෙන ඉන්න එක කැඩිලා යන නිසා කැඩි හොයි වෙලාවේ හෝ මේක කැඩිලෙයි කියලා හිතන නිසා මක් වෙනවද? පෙළෙනවා. බිඳෙන වස්තුවක් අතේ තියාගෙන ඉන්න කෙනා කොයි වෙලාවේ හෝ මේක බිඳිලෙයි කියලා පෙළෙනවා. නැහෙන වස්තුවක් හෙවත් දරුවෙක් හෝ අම්මෙක් තාත්තෙක් හිතේ අතේ තියාගෙන ඉන්න කෙනා. ඒක කොයි වෙලාවෙ නැහිලා යයිද කියලා තේරෙනවා. එහෙනම් දැන් ජීවිතේට සතුටක් කියලා ළඟා කරගන්න එක දෙයක් තව තියෙනවද මේ ලෝකෙ? තනකට ඇලුනොත් එහෙම මේක එලෙස පවත්වාගෙන යන දුක් විඳින්න ඕනේ නැද්ද? දැන් ඔය සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ ඔන්න ඕකට. ඉතින් ඔය ධර්මයේ වැහිලා ගියාට පස්සේ කර්තියට තේරෙන්නේ මොකද්ද? සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිව්වහම සංක්ෂිප්තව කිව්වහම එගෙන කෙටියෙන්ම කිව්වොත් පංච උපාදානස්කන්ධේම දුකයි කියලා කියනවා. ඔතන ඇතුළේ වෙලා තියෙන මහා ගම්බීර ධර්ම කොටසක් වැහිලා යනවා ඔන්න ඔතනේ. ඔන්න ඔතනදී තමයි සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ පින්වතුනි සංඛාර දුක්ඛය ගැන. දැන් දුක කියන එක විග්‍රහ කරලා තියෙනවනේ ජාති විදුක්ඛා, ජරා විදුක්ඛා, ව්‍යාධි විදුක්ඛා, මරණ විදුක්ඛා ආදී වශයෙන් නේද? අපි සංයෝග දුක්ඛෝ, බියෙහි විපයෝග දුක්ඛෝ, යම් පිටතන ලබ සංවි දුක්ඛං නේද? සංකිතේන පංච උපාදානස්කන්ධා දුක්ඛ ආදී වශයෙන් ඔහොම කියලා තියෙනවනේ මේ දුක ගැන. දැන් ඔතන හොයලා බලන්න කොහේද සංකීර්තේන මේ මේ කොහේද දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන කොටස් තුන තියෙන්නේ කියලා. සංඛාර දුක්ඛය හොයා ගන්නවත් නැහැ නෝ කියන තැනක. ඉතින් සංක්ෂේපෙන් කිව්වහම පංච උපාදාන ස්කන්ධයේම දුකයි කිව්වහම කොහේද ඔතන සංඛාර දුක්ඛයක් හොයන්න පුළුවන්? තෘප්තියෙන් ගන්න ඕනේ. සංකීර්ත ඒන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා ස්කන්ධයන් උපාදාන කරගත්තහම ඒකේ ලෙස පවත්වාගෙන යාම මහ දුකක්. දැන් නැද්ද ඕක? දැන් නැද්ද මේ සංඛාර දුක්ඛය ඔක ඇතුලේ තියෙනවා. අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා සංඛිල කිව්වේ ඒකයි. අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා අර ස්කන්ධයන් උපාදාන කරගෙන එලෙස පවත්වාගෙන යාම. කිත්ත කියලා කියන්නේ ඒක කරන්න ක්‍රියාව. එහෙල කිව්වේ පවත්වාගෙන යාම. එන අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා ඒක එලෙස පවත්වාගෙන යාම නිසා යම් ක්‍රියාවක් කරන්නේද ඒක මහ දුකක්. ඕක ඇතුලේ තියෙනවනේ සියලුම සංඛාර දුක්ඛය. එහෙනම් පින්වතුනි මෙතනින් ගොඩ යාමක් නැහැ කාටවත්. ඔය කොටි වලිගේ අල්ලගත්ත ඔබ එක මොහොතක්වත් දුකින් නිදහස් වෙන්නේ නැහැ. හැම මොහොතකම මොනෝ හරි කර කර ඔය ඔක්කොම අතහැරලා දාන්නකෝ. ඔබට මොකුත් නැහැ කියලා හිතන්නකෝ. තුන් දිවුරයි පාත්‍රයයි අතරරයි යන කෙනා හුස්ම ගන්න ඕනේ නැද්ද? එහෙනම් මේ කය කියන එක පවත්වාගෙන යන්නත් හුස්ම ගන්න ඕනේ නේද? ආයුෂය අදින්න ඕනේ නේද? ආයුෂයේ හුස්මයි ඇද මේක පවත්වන්න ඕනේ නේද? එහෙනම් රහතන් වහන්සේවත් පින්වතුනි පූර්ණ වශයෙන් දුකින් නිදහස් වෙලා දින්නේ නැහැ. රහතන් වහන්සේ නිදහස් වෙලා දින්නේ මානසික දුකින් විතරයි. ශාරීරික දුකින් උන්වහන්සේත් නිදහස් නැහැ. ඒ හදාගත්ත කර්මයක් තියෙනවනේ. ඒ හදාගත්ත කර්ම ඉවර වෙනකන් ඉන්නවනේ. ඒක නිසා උන්වහන්සේ පිළිසිඟා වඩින්න ඕනේ. ලේසි වැඩක්ද? තමහල මෙතන ගියක් තිනකොට තව හැතැම්මක් ඇත අනිත් ගේ තියෙන්නේ. මේ ගේෙන් දෙනවා පොඩි කිරිපත් කැල්ලක් ඕක ඉඳලා ඕකේ වලදලා ඉන්න බෑ. එහෙනම් දැන් මොකද්ද වෙන්න ඕනේ? හැතැම්මක් ඇවිදින්න ඕනේ මේ මහා උත්තරමයා. මොකද? ඊළඟ පිළුපත ගන්න. ඒකෙන් දෙනවා පොඩි කැවුමක්. ඒකත් මල්ලි දවස ගත කරගන්න. තව හැතැම්මක් ඇවිදිනවා ඊට පස්සේ. ඒකෙන් දෙනවා පොඩි ගෙහෙල් ගෙඩියක්. තව හැතැම්මක් ඇවිදිනවා. හැතැම්ම පහක් විතර ඇවිදලා තමයි යන්තම් කුසපිරින ආහාරයක් හොයාගන්නේ. එහෙනම් සැපයත් ඔය පිළිසිකවට නෝ කියන්නේ. ඒක හසපෑ නෙමෙයි දැක්කන්නේ. හැබැයි කරන්න ඕනේ නේද? නොකළොත් මොකද වෙන්නේ? මේක පවත්ව ගන්න බැරි වෙනවා. ඒක දුකේ ඉවරයක් නෑ. උන්වහන්සේ අදිස්ථාන කරගෙන උපාදාන නෙමෙයි හැබැයි ඒවා. උන්වහන්සේ අදිස්ථාන කරලා තිනවා ලෝක සත්‍යය වෙනුවෙන්. මම තව කාලයක් ඉන්න ඕනේ කියලා. ඒක උපාදාන කොටසට අයිති නැති වුණාට. ඒක පැවැත්ම පිළිබඳ ගත්ත තීරණයක්. එහෙනම් යම් තැනක පැවැත්මක් තියෙනවනම් ඒ කාන්තේම දුක උරුමයි. මොනවාද හිතින් නෙමෙයි බැලත් මල්ලන්නේ. නවතාවකට ඉන්නව නෙමෙයි. මේ දේ ලෝක සත්‍යයට දෙන්න ඕන නිසා ඉන්නවා. එහෙනම් එහෙම කියලා දෙයක් නාවන. අන්න ඒකත් තීරණය නිසා උන්වහන්සේ කෙලෙනවා එතනින් එහාට ශාරීරිකව පෙලෙනවා. හැබැයි මානසිකව පෙලෙන්නේ. ආදන් මාන්දේ නමක් ඉන්නවා පන්සලක. දැන් ඒ පන්සලේ තියෙනවා වාහනය. නෑ ওই වාහනේ හැපිලා චොප්පු වුණා රහතන් වහන්සේ පෙලෙනවද? නෑ. හැබැයි උන්වහන්සේව දානයකට ආරාධනා කරන්නේ පාවිච්චි කරන්නේ මොකද්ද? වාහනේ. අපි කියනවා ආහම රහත් වෙලා ඉන්නේ දැන් මට වාහන වල යන්න බෑ කියයිද? එහෙම එකක් නැහැ. උන්වහන්සේ වාහනේ නැගලා යයි. හැබැයි උන්වහන්සේ වාහනේ අල්ලන් ඉන්නවද? නැහැ. එහෙනම් උන්වහන්සේට වාහනේ දීපත් දෙක නැද්දත් එකයි. උන්වහන්සේ හොඳටම දන්නවා මගේ වාසගිය පවත්වන්න පුළුවන් දේ මේ ලෝකේ නැහැ. ඒක පිළිබඳ 100%කම දැනුමක් උන්වහන්සේට තියෙන නිසා උන්වහන්සේ කිසිම දෙයක් කෙරෙහි ඇලෙන්නේ නැහැ. තොරව ඉවර කළා දියේ. බුදුන් වහන්සේ දන්නවා මේ මහා දුක්ගින්නේ නිදහස් වෙන්න ඕනේ මම කියලා. එහෙනම් පින්වතුනි මේ ලෝකය කියලා පැනෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහ. දැන් මම ඔබට කියවනේ ওই රූප වේදනාව ගැන මම කියන්නේ මෙතනින් ඉඳගත්තට පස්සේ යම්කිසි විඳීමක් ඔබට ආවා. ওই විඳීමේ ඔබව තියාගන්න නම් ওই විඳීමට ඔබ ඇලුනා නම් මොකද කරන්න ඕනේ? ওই විඳීම දැන් හේතුන්ගෙන් හැදිලා තියෙන හැබැයි හේතු ටික ටික ශේවේදීමක් වෙනවා. දැන් ඊට පස්සේ අරක වෙනස් වෙනවා විපරිණාමයට පරිණාමය වෙනවා. ඒ කියන්නේ වෙනස් වීමට පරිණාමය වෙනවා. විකෘති ලෙස. එහෙනම් වෙනස් වීමට පරිණාමය වෙන්න වෙන්න මොකද වෙන්නේ? අර විපරිණාම දුක්ඛය කියන මහ දුක හට ගන්න පටන් ගන්නවා. ඒ දුක හට ගන්නකොට ඒක දරා ගන්න බැරි නිසා මොකද කරන්නේ? සංඛාර කර කර මේක එහෙට මෙහෙට හරෝ හරෝ ඉන්නවා. එහෙනම් ඔය වේදනාව පිළිබඳ ඔය කරුණු කාරණාව දකින්න. යම් රූපයක් හදාගත්තා නම් රූපේටත් ওই ටිකම තමයි තියෙන්නේ. සඤ්ඤා සංඛාර විඥාන ගත්තත් ඔය ඔක්කොම ඔය ආකාරයෙන් තමයි දැසඳිලා යන්නේ. ඔය එකක් එකක් නැර පිංගුදිනේ හොඳට හිතලා බලන්න. ඒ හිතලා බලනකොට ඔබට තේරෙන්නේ නැද්ද රූප කියන දේ ඔබට දුක ගේනවා කියලා? ඔබ කතා කළේ යුතුයි. රූප කියන දේ ඔබට දුක ගේනවා කියලා තේරෙන්නේ නැද්ද? වේදනා කියන දේ ඔබට දුක ගේනවා කියලා තේරෙන්නේ නැද්ද? එහෙනම් සඤ්ඤා සංඛාර විඥාන කියන්නේ ඔබට දුක ගේනවා කියලා තේරෙන්නේ නැද්ද? දැන් බලන්න ඔබ මෙතනින් ඉඳගත් එක කොහොමද? ඕම මොන ඉන්නේ නැහැ මරණ ගහනවා කියලා නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් පොඩ්ඩක් දාඩිය. දැන් පොඩ්ඩක් දාඩිය. දැන් බලණි ගහන්න නිසා මොකද වෙන්නේ? විපරිණාමයට කොච්චර ගියත් කරන්න දෙයක් නැහැ. ඉන්න ඕනේ. මෙතන බල කියන දරන්නේ නෙමෙයි නාව මොකද කරන්නේ? හේතු සපයනවා නේද ඔකට? දැන් සමහර කෙනෙකුට හේතු සපයන්න පුළුවන් අතේ තියෙන ලේන්සුවෙන් හරි අතේ තියෙන පොතෙන් හරි මොකෙන් හරි මෙහෙම මෙහෙම කර කර හේතු සපයන්න පුළුවන් මොකටද? මේව කරන වරදක් කියනවා නෙමෙයි. මෙහෙම කර කර මෙහෙම කර කර මේ මොකද්ද මේ කරන්නේ? අර මුලින් අර තිබිච්ච දේ පවත්වාගෙන ඉන්නවා. හරි දැන් ඔබ හිතන ඔබ ඉන්නේ කාන්තාරක කියලා. එහෙනම් ඔබ කාන්තාරේට බැස්සේ මොහොතේ ඉඳලා ඕකනම් තියෙන්නේ. ඇලෙන්න තියෙන්නේ ඕකට නේද? එහෙනම් ඔයතනින් එහාට නේද ඔබ කරන්නේ? දැන් සෙලිසි සඳක 30ක් ඇති මෙතන. ඒක කටාරවලට එහෙම අපි ගියා ධර්මදේශනාවල. සෙලිසි සඳ කියනවා 45 කියන්නේ නේ. 45 50. එහෙනම් ඉතින් බැස්සේ ගම නිකම් අර පාම් පෝරුවට බැස්සා වගේ. එහෙනම් ඊතන එහෙමනම් ජීවත් වෙන්න තියෙන උතන්ට තමයි ඇලෙන්න තියෙන්නේ. 50 55 වුණොත් එන්නේ මොකද වෙන්නේ? ඔන්න විපරිණාමයට ගියා. ඊට පස්සේ තමයි මේක හෝගාලා පවන් ගහන්නේ. එහෙනම් ඔබ දැනගන්න ඕනේ පිංගුදේ එක තැනක් නෙමෙයි ඔය තියෙන්නේ. ඕනෙම වෙලාවක වේදනා කියන ස්වභාවයක තමයි ඔය ඇලෙන්නේ. එහෙනම් වේදනා කියන ස්වභාවයට ඇලිච්ච ගම ඒක එලෙස පවත්වාගෙන යන මහා දුකක් විඳිනවා. පවත්වාගෙන නතර කළොත් එහෙම දෙවරි නාමයේ නිසා දුක කියනවා. ඒ හොඳට බලන්න. එහෙනම් දැන් මම ওই ආස්වාදයෙන් කියන එක තව දෙහිින් එන්න. මට දැන් ඔබ මේ කියපු ටික තේරුණා නම් මට එක දෙයක් ඔබ දෙන්න. මේ වගේ අද්දමක් ආයි ඕනද? දැන් මේ කොටිවලියක් මේ අල්ලගෙන දින්නේ දැන් ඉපදුණානේ. මේ ඉපදිච්ච නිසා නෙමෙයි දැන් මේ ටික යන්න වෙන්නේ. ඒක ඔබට 100%ක් විශ්වාසද මම මේ කියන එක? 100%ක්ම විශ්වාසද මේ ඉපදිච්ච නිසා දැන් මේ දුක හොඳට දැකගත්තා. මේ එකක්වත් දැන් නවත්තන්න බෑ. ලං කරගත්ත වස්තු එකක්වත් දැන් ඈඩ් කරන්න බෑ. දැන් ඒව හැමනම් සංකරණය කර කර ඉන්න ඕනේ. සංකරණය කරගෙන නැවතුත් ඊට වඩා මහඟ ඉන්නක් තියෙන්නේ. එහෙනම් මේ ජීවිතේ මහ කුණක් කියලා තේරෙනව නේද ඔබට? එහෙනම් දැම්මට කියන්නේ ඔබට ආයෙ උපදින්න ඕනේ නැද්ද? නෑ. ඔබට ආයේ උපදින්න ඕනේ නෑ කිව්වයි කියලා උපදින එක නතර වෙයිද? නෑ. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේක හොඳට තේරුම් ගන්න සසර ගමනේ ඔබ මොන තරම් අනාථයෙක් වෙලාද ඉන්නේ කියලා. ඔබ යනව රස්සාවකට. අපි તો ආමිකට යන්නේ කොල්ලෝ. ආමිකට යුද්ධ කාලේ ආමිකට ගියා කොල්ලෝ. ගිහලා හොඳ ට්‍රේනින් එහෙකුත් ගත්තා. ආසාවට ටීම් එකේ තෙන්නලා ඉතින් ඒ වගේ මොනවාරි බැඳිලා රට ජාතිය වෙනින් මහා කැක්කමකුත් දැනිලා ගියා. ගිහින් ඉවර වෙලා ඔන්න යුද්ධ කරද්දි යුද්ධ කරන අතරතුර දැන් හොගාලා කොටි ගහනවා කියලා දැන් එන්න පුළුවන්. බෑ. පැනලා ගියොත් එහෙන මොකද කරන්නේ? ආයෙ ඇවිල්ලා අල්ලගෙන යනවා. ඔන්න ඔයගේ මම මේ තීරුම් ගන්න කියන්නේ ඒ වැරදි කියලා එහෙම කියනවා නෙමෙයි ලෝක සම්මතයේ තියෙන එකක්වත්. ලෝක සම්මතයත් එක්ක මට කිසි ගනුදෙනුවක් නැහැ. කන ටිකක් දෙනවා නම් අඳින්න වස්ත්‍රයක් දෙනවා නම් ඒ මට හොඳටම ඇති ලෝක සම්මතේ. ඒක නිසා මම රට පාලනය කරන්න එහෙම කාටවත් ඇඩ්වයිස් කරන්නේ නැහැ. එහෙනම් ඔබට ඉන්නේ උදාහරණයෙන් තේරෙන්නේ නැද්ද? කොටි වලිග අලගත්ත වගේ කියලා. මුලින් අර ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කම ආදී වශයෙන් දැක්කම උඩින් යන්න පුළුවන් නිකන් මෙහෙම ඇවිල්ලා වීරයෝ වගේ එහෙම තමයි කොල්ලන්ට එනම නැහැංගීම. එහෙම දැක්කට පස්සේ හරි ආස හිතෙනවා මම කමාන්ඩෝස් ලෙවලෙක් වෙන්න ඕනේ කියලා. ඒ ගිහිල්ලා ඒ ට්‍රේනින් එකත් හොඳට ගන්නවා. ඉතින් ආණ්ඩුව වියදම් කරනවා ලක්ෂ කෝටියක් මොකටද? එක කමාන්ඩෝ සොල්දාදුවෙක්ව නිලධාරියෙක්ව හදන්න. දැන් ඊට පස්සේ ඒක පැල්ලෙන්න හැදුවොත් එහෙම මොකද වෙන්නේ? ආනුවර මහ විනාශයක් නෙවෙයි. ඒක නිසා මොකද වෙන්නේ? ආයෙ ඇවිල්ලා අල්ලන් යනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? ආයෙ ඇවිල්ලා අල්ලන් ගියාට පස්සේ ආයෙ ගිහින් දාන්නේ කොහෙට? ඉතින් යුද්ධ කරන්නේ නැද දැන් ගියේ? මුලින් ආසෙන්දින මක් කරන්නද? යුද්ධ කරන්නේ. ඔය ටිකම නෙමෙයි ඔබට වෙලා තියෙන්නේ. ආසයි ඉතල කතා දෙන්න දෙන්නේ ඉදරන් ආවා. ඕද නැද්ද? පාර යනකොට දැක්කා. දැකලා ආසෙ හිතුණා. ආසෙ ඉතල ඇදගෙන ඉදර ආවා. ඉදර ආව දවසේ දැන් මොකද උනේ? දැන් මේ ඉන්න බරුවනේ දින්නේ. ආසිතන වෙලාවලුත් ඇති ආසිතෙන් හේතු සැකසෙනකොට ආසයි නැති වෙලාවට මොකද වෙන්නේ? එපා වෙලයි ඉන්නේ. වැඩි වෙලෙක් තින්නේ එපා වෙලයි ඉන්නේ. හේතු සපයනකන් තමයි ඕවා තියෙන්නේ. හේතු සපයනේ නතර කරගන්න මොකද වෙන්නේ? වැඩි ඉවරයි. Tamanne බිරිඳත් එක සතුටින් ඉන්න පුළුවන් එකම ක්‍රමය මොකක්ද? සංඛාර දුක. හොයල බලන්න බිරිඳ සතුටින් මේ ආදරය කියන එක බිරිඳ හිතේ ගොඩ නැගෙන්නේ මොන වෙලාවට? මොනවා කළහමද? එහෙනම් මොකද කරන්නේ? ඒවම කර කර ඉන්නවා. ඒමම කර කර ඉන්න සං හොඳයි. ඒකනේ නැවතුත් එහෙම මොකද වෙන්නේ? ඉවරයි. දැන් බිරිඳක පැත්තෙනොත් එහෙමයි. දැන් සෝවාන් පුරුෂයන් හොද්දක් එහෙම හදා ගන්න ඕන නම් මොකද කරන්නේ? ඈ ආ අර ආදරය කියන එක එයා ක්‍රියේට් කරනවා එතන. ආදරය කියන එක හදනවා. මොකටද? හේතු සපේ සපේ සපේ සපේ හපේ සපේ හදනවා. හැදිච්ච ගම මොකද වෙන්නේ? හොද්දත් හැදෙනවා අර පැත්තේ. ආන්නේ මෙන්න කොයිද මං හදලා දෙන්නම්කො. ඉතින් හොද්ද කාලි වෙලා මොකද කරන්නේ? අම්මා මුත්තේ නැතුව බයින්වර ගෑනුවෙක් කියලා. හැබැයි එන ඊට කලින් මොකද උනේ? අර ආදරය කියන්නේ ගොඩ නැගුවා. හේතු එකතු කරලා එකතු කරලා එකතු කරලා එකතු කරලා ආදරය කියන්නේ ඵලයක් වින්නදී. ඔබට හොඳටම තේරෙන්න ඕනේ. ආදරය කියලා කියන්නේ හේතුන්ගේ සකස් වෙච්ච ඵලයක්. ඕකට අහු වෙන්න එපා ඒක මෝඩයෙක්. පාරේ ලස්සන ගෑල්ලා මේක නෝ දැක්කම නේද? මම මේ ප්‍රායෝගික ජීවිතයෙන් ඔබට මේ බණ කතා කරන්නේ. මොකද බණ කියලා කියන්නේ මේකෙදී මේ බර් කියන බිහිවීම නැසන හිඳ. බර් කියන බිහිවීම නැසන තිත්ත කුණු හරපන පාවිච්චි කරනවා. ඒවත් පාවිච්චි කරන්න කමක් නැහැ. හොඳ ඒවා නෙමෙයිනේ අපි කතා කරන්නේ. මේ මෙතන ඉන්න කෙනෙකුට තේරෙන්න ඕනේ. මං කිව්වොත් එහෙම කරත්තයක් හදන විදිහ මේ වෙලාවේ. උදාහරණයකට ගත්තොත් එහෙම හරියනවද? නෑ. කරත්ත හදන විදිහ කවුරුත් දැකලා නැහැ නේ දැන් ඉන්නේ. එහෙනම් iPhone එක තමයි උදාහරණයට ගන්න ඕනේ. iPhone එක දන්නේ නැතුව ඉන්නවනම් එහෙම වෙන්න විදිහක් නෑ. ආච්චි අම්ම කෙනෙක් ඉන්නවනම් ඒ ආච්චි අම්මත් දන්නවා. මොකද ආච්චි අම්මගේ මුණු මුරාටත් තියෙනවනේ iPhone එක. ඒක නිසා. පාරේ යනවා කෙල්ලේ. දැන් කෙල්ල දිහා බලනකොට කොල්ලෙක් බොහොම හා නියමයි. ඔන්න හිතුණා නියමයිනි කියලා අයියේ මේ මට කැමති දේ තියෙයි කියලා දැන් හිතාගත්තා. මේ ශනිකව ඇති වෙනවා හේතුව පිඟුදුන රාග දේශ මොහ පටිච්ච වෙනවා පටස් ගාලා දැක්ක ගම. මේව ටිකක් ගැඹුරු දහම මේව ඉස්සරහට කතා කරගත්ත හැක් කොහොමද ඔබට ආරාමෙ පැත්තේ එන්න. ආරාමෙදි බණ කියන විසුණු මහන්සලන්නේ වැඩිපුර ඒකද හොඳ ගැඹුරු දහම් අහගත්ත හැක්. එතකල් මේ සෝතාපන්න ඵලයේ උදෙසා දහම් කතා කරමු. එහෙනම් දැන් මොකද වෙන්නේ? අර පාරේ අර කෙල්ල යනකොට අර දැක්ක ගම මේක නම් මගේ වසඟේ තියෙයි මේ මම හොයපු එකමනේ මේක හරිය ෂෝක්නේ කියලා හිතාගත්තා. ඒක හිතාගෙන ඉඳලා මොකද කරන්නේ? මොනෝම හරි දහන් ගැටයක් දාලා අර කෙල්ලව තමන් එකට ගන්නවා. ඒක හරියට අර රූ අර අර වෙලි දියා ගන්නවා ලස්සනට වැල්වල ඉල්ලිලා යනවා ඉල්ල යටින් යනවා උඩින් යනවා ඒ දේවල් දැකලා කොල්ලෙකුට විතර මම යුද්ධයට යන්න ඕනේ කියලා. ඊළ හොඳට ට්‍රේනින්ග් ගන්න ගත්තා. ඒ කියන්නේ මොකද අර කෙල්ලගේ පස්සෙන් ගිහිල්ලා කෙල්ලගේ ගෙවල් වලටත් ගිහිල්ලා පුළුවන් නම් මේ දේවල් වලත් ගිහිල්ලා පොල් ගහලා ඔක්කොම කරලා ඉවරලා කොහොම හරි ඔන්න කසාද වැඳගත්තා. යුද්ධෙට ගියාට පස්සේ තමයි දන්නේ මොකද්ද? මේකක්වත් මගේ වසඟේ තියන්න බෑ. මෙහෙන් ගහනවා මෙහෙන් ගහනවා මෙහෙන් ගහනවා ඔලුවට උඩින් යනවා උන්නේ ඔලුව තුවාල කරගෙන. කාර ගෙදරත් එහෙම ගෙදර ගිනාපු දවසේ ගෙදර ගිහින් ඉතල ගියන අහිංසකයි. අහිංසකයි කියලා තමයි හිතාගත්තේ. නමුත් දැන් දැනගත්ත බුදු අම්මෝ ගෙදර ඉන්නත් නැහැ දැන්. දැන් මොකද වෙන්නේ? දැන් පැනලා යන්න හදනවා. පුළුවන්. පැනලා ගිය ගමන් ආයෙ ගෙනත් දාන්න. ඕක නෙමෙයි ජීවිතවල හැමතැනම වෙන්නේ. ආසයි කියලා දරුවෙක් හැදුවා. දැන් හදාගත්ත නිසා ඉතින් හදන්න ඕනේ නේද? හොලිඩේ එකක් යන්න පුළුවන්. කොහේරි නිවාඩුවක් යන්න ඕනද තනියෙන් ගිහින්නේ? බෑ. අනිවාර්යෙන් දරුවෝ ඉස්කෝලේ යනකොට ගෙදර ඉන්න ඕනේ. ඇයි ඒ? නැත්නම් එහෙම අල්ලපු ගෙදර ගෙදරට පැනනොත් එහෙම. අනේ මගේ සුදු කෙල්ල. ඔය ගින්නේ නෙමෙයි අම්මලා ඉන්නේ. අනේ මේක ඉස්කෝලේ ඇවිත් ගම මං යනවා නැත්නම් කොල්ලේ කරන් පණින් දන්නේ නැහැ. ඔය ගින්නේ නෙමෙයි ඉන්නේ. එහෙනම් පේනවල පින්විතනි පෙළෙන පෙළින්ද? මම මේ තරුණයන්ට කතා කරන්නේ. ඔබට පෙළෙන්න ඕනේද? ඔය ගින්නෙන් පෙලෙන්න ඕනද කියන මං අහන්නේ. ඕන්නම් කසාද බඳින්න මම හදාගන්න. නැත්තම් හිමදෙනි. පැවිදිලා නිවන් දකින්න. මේ කාලේ නිසායි මං කියන්නේ. බුදුන්ගේ දහම තිබුණ නැත්තම් මං ඔබව අමාරුවේ දාන්නේ නැහැ. බුදුන්ගේ දහම තිබුණ නැත්තම් මමත් මෙතනට එන්නේ නැහැ. සාත්‍රු දහම එලෙසම පවතිනවා නිවන් මාර්ග දක්වා සියල්ල පැහැදිලි කරන්න පුළුවන් මට ඔබට. සියල්ල පෙන්වලා දෙන්න පුළුවන් හේතු සහිතව මෙන්න නිවන් දකින්න ක්‍රමය දැන් කොහොඳ ඵල දිනේ නිවන් දකහලා පුළුවන් නම් කියලා. ඒකයි මං කියන්නේ. මුලාවේ මුලා කරන්නේ නැහැ ඔබ කවදාවත්. මම මුලා වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. ඔබට මේ 50 පිට පෙන්නුම් කරලා දෙනවනේ මේ දේ. තේරෙනවද තව මොකද්ද වචන කතා කරන්නේ? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ඔක්කොම නිවන් දැක්කොත් එහෙම ලෝකේ පවතිනවා. බය වෙන්න එපා, ඔක්කොම නිවන් දකින්නේ කොහේද? ලංකාවේ ඉන්නවා නම් කෝටි 2ක්ද 20ක්ද? 2ක්. කෝටි 2ක ජනගහනයක් ලංකාවේ ඉන්නවා නම් ඔය ලක්ෂ 2ක් විතර නිවන් දකි. අනිත් උන් හදනවා, බය වෙන්න එපා. සිංහල ජාතිය ගැන කැක්කුමක් තියෙන කිසි කෙනෙක් බය වෙන්න එපා. අනිත් අය හදයි. මම මේ කතා කරන්නේ නිවන් දකින්න හේතු වාසනා තියන අයට විතරයි. යුද්ධයට යන සොල්දාදු වගේ යුතුයකම ළමයි හදන එකද? රට රකින්න එකද? යුද්ධයට යන සොල්දාදු වගේ වගකීම ළමයි හදන එකද? රට රකින්න එකද? රට රකින්න එක. ඒක තමයි යුතුයකම. මම ඒ ළමයි හදන එක එපා කියන නෙමෙයි ඒගොල්ලන්ට. රට රකින්න එක නේද මේන්නේ? එහෙම නේද විදිය? වඩු කාර්මයේ රස්සාව මොකද්ද? වඩු කර්මන්ත දුනි හිතල හදන එක නේද? අන්න ඒ වගේ එකක් මම මේ කියන්නේ. එහෙනම් නිවන් දකින්න ලෝකෙට ආපු කෙනෙක්ගේ බකීම යුතුකම් මොකද්ද? නිවන් දකින්න. මේ ඔබට අමතක වෙයි කියලා බයක් මට තියෙන්නේ. මම දන්නවා ඔබ මේකට එනවා කියලා කොහොමද මම මේක කිව්වත් නැත. ඔබ නියත විවරණයක් අරන් තියෙනවා. මම කිව්වනේ සමාධිගතව දැකලා තියෙනවා කියලා ලක්ෂයකට එහා පැත්තේ මිනිසා. තථාගතයන් වහන්සේ ළමගේ සාසනේ නියත විවරණ අරන් තියෙනවා. එයා දැන් හෝගාල පහළ වෙනවා. එයා මේ ස්ථාන වලට එන්න ඕන. හොතන පොඩි සම්බන්ධයක් මගෙත් තියෙනවා. ඒ සම්බන්ධය විතරයි මම නොකිය ඉන්නේ. මොයි මුදුන් එනවනේ ඊට පස්සේ කරදරයි. මුදුන කඩා ගන්නවනේ පින්වතුනි මෙච්චර කල් මුදුන් කළා පුදුම පීඩාවක හිටියේ. මුදුන් කරන්න මහා පීඩාවක්. ඒක නිසා මේ මුදුන කඩන්න ඕනේ. මේ කැණි වල කඩලා සුණු විසුණු කරන්න ඕනේ. හැමදෙස්සම මේවා එකතු කරලා තියාගන්න තමයි හැදුවේ. ඒක හරි කරදරයක්. බලන්නකෝ මම මෙච්චර වෙලා එළියේ හිටියේ. මාන මං කිසි කරදර නැද්ද හිටියේ. මේ මහත්තයා මෙතනට ආපු වෙලාව තමයි මාත් ආවේ. මං එනී ඇවිදවිද හිටියා. කවුරුත් දන්නේ නැහැ. හැබැයි බැරි වෙලා හරි මගේ ෆොටෝ එකක් එහෙම කොහෙන් දාලා තිබ්බනම් කොහොමද? පාරේ ඇවිදින්නද මං? කිසි ප්‍රශ්නයක් නැහැ. ඊයේ ධර්ම දේශනාව ඉරලා දෙකක් බොන කඩේක නවත්තනකොට ඒ දොස්තරවරුන මගෙන් අහනවා කිසි ප්‍රශ්නයක් නැහැ නේද? දේශකතුමා. මේ ඉන්නේ කවුරුත් ඔබතුමාව දන්නේ නැහැ. හැබැයි මෙතන ඉන්න ගොඩ හරි ඔබතුමා බන්නත් අහනවා ඇති. අපිම සීඩි දීපුවයි මෙතන ඉන්නවා කියලා. ඒකයි මම කියන්නේ මේ මුදුන් වෙන්න පිළිදෙර පුදුම කරදරයි. මුදුන කඩන්න එක තැනකවත් මුදුන් වෙන්න යන්න එපා. පැවිදි වෙලාවත් හිඟුදින එක මොහොතක්වත් මුදුන් වෙන්න දෙන්න එපා තමයි. ගෙදර ඉන්න වෙලාවෙත් මුදුන් වෙන්න එපා. Taman තාත්තා වෙන්න පුළුවන් හැබැයි මුදුන් වෙන්න එපා. හැබැයි දරුවට කරන්ට් එකක් ගහන්න ඕන ගහන්න. ඒක වැරද්දක් කරනවා නතර කරන්න එපා ඒක. පවුනේ උ. හැබැයි මුදුන් වෙන්න එපා. අර මම් මුදුනා කියන තැනට ආපු ගමන් පින්නතනේ සියල්ල වෙනසිලා යනවා දන්නේම නැතු. ඒක නිසා ඔය මාන්නේ කියන එක හරීම කරදරයක් මේ නිවන් දකින්න. කොහොමරි කමන්නේ ඔබ තීරණය කළා නෑ උපදින්න ඕනේ නැහැ කියලා. නේද? හැබැයි ඒකත් පුළුවන් ඔබ වශයෙන් පවත්තන්න. බෑ. එහෙනම් උපදින්නේ ඇයි? ඉපදීම කියන්නේ ඵලයක් නේද? එහෙනම් ඔය ඵලයක් විද්‍යාමාන වෙන්නේ ඇයි? මක් වෙනකම් විතරද? හේතු සපේනකම් විතරයි. එහෙනම් දැන් අපි හැමෝම දන්නවනේ අපි උප්පත්තියක් වෙනස හේතු සපේනවා කියලා හොගාද? එහෙනම් උප්පත්තියක් වෙනස හේතු සපේනකම් තියෙනවනේ අපි උපදින ඕක නවත්තන්න බෑ කාටවත්. එහෙනම් හේතු නිරෝධ කළා නම් මොකද වෙන්නේ? ඵලේ නිරෝධයි. එහෙනම් කාටවත් ඔන්නේ ಜಾති නිරෝධ කරා? මොකද නිරෝධ කරන්නේ? ಜಾති නිරෝධ කරන්න නම් මොකද නිරෝධ කරන්නේ? ඈ? භවේ නිරෝධ කරන්න. නේද? බවක් තියෙනවනේ. රාග බව, ද්වේෂ බව, මෝහ බව නිරෝධ කරන්න මොකද වෙන්නේ? අර සියලු ජාති නිරෝධයි. ඒක ඇකිවේ රාගක් හේව නිබ්බහනං, ද්වේෂක් හේව නිබ්බහනං, මෝහක් හේව නිබ්බහනං. ඔය තුනෙන් තමයි හේතු සකස් කරලා දෙන්නේ ඊළඟ භවයේ භවයට යන්න. ඊළඟ උපත සිද්ධ කරන්නේ. එහෙනම් අද ඔබ කිව්වත් දැන් මට උපදින්න ඕනේ නැහැ. දැන් යමක යම් මට්ටමකට ඔබට තේරුණා කරුණ. මහා දුකක් තේරුණා. දුක අවබෝධ වුණා. ඔන්න ඔකට තමයි කියන්නේ සිද්ධ දුක අවබෝධ වෙනවා කියලා. ඔබ මං අහන වෙලාවේ හිතට අවංකව ආත්ම වංචාව නැතුවන්නම් මට මේ උත්තරේ දුන්නේ ඔව් කියලා තේරුණා කියලා. ඔබ මේ වෙනකොට තිඟුතිල සෝතාපන්න ඵලයට ආපු කෙනෙක් හෝ සෝතාපන්න මාර්ගස්තේ කෝ පලස්තේ. ඒක ඒකාන්තයි. හැබැයි අනිත් අයගෙන් නිසා ඔව් කියන සත්‍ය හැරෙනකොට ඔව් කිව්වනම් එහෙම මොකද වෙන්නේ? එතන ඉතින් පදපරමයේ විතරයි ඒක ඉතින් යන්න දන්නේ. දුක තේරුණා නම් යම් කිසි කෙනෙකුට දුක වැටහුණා නම් හැබැයි මම මේ ඔබට මේ සාහිතික ලියලා දෙනවා නෙමෙයි ආවක සෝතාපන්නයි කියලා සාතිය ගැහුවෙම නෙමෙයි. මම දන්නේ ඔබ කොහෙද ඉන්නේ කියලා. මට ආසය අනුසේ ඥානෙ නෑ. ඔබට මොනවද තියෙන්නේ? ඔබට මොනවද තව කරන්න ඕනේ? ඒව තීරණය කරන්න. අනුමාන ඥානකින් විතරයි කියන්න පුළුවන්. ඒකත් සද්ධර්මයේ අතුරින් මිසක් නැතුව නෙමෙයි. එහෙනම් දැම්මම ඔබ කියන්නේ. ඔබට දුක වැටහුණාද? දුක වින්දාද ඔබ මේ වෙලාවේ? දුක වින්දාද වැටහුණාද? දුක වැටහුණා. දුක වැටහෙන්නයි ඕනේ තියෙන දුක තියෙන බව Tamanට දැනෙන්න ඕනේ. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා සාසුණු වාසේ දේශනා කළේ. ඔන්න ඔතන හොඳට අවබෝධ කරගන්න. මේ දුක්ඛ ආර්ය සත්‍යයි කියලා තේරෙන්න ඕනේ. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක වැටහෙන්නේ ප්‍රඥා චෛතසිකයේ. දුක කියන එක විඳින්නේ වේදනා චෛතසිකයේ. ඒකයි කියන්නේ දුක දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දෙකක්. දුක දුක වේද දුක්ඛ ආර්ය සත්‍ය වේද. දුක දුක වේ දුක්ඛ ආර්ය සත්‍ය නොවේ. දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය වේ දුක නොවේ. එහෙනම් ඔතන තියෙනවා දෙකක්. දුක කියලා එකක් තියෙනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. දැන් මේ වෙලාවේ ඔබ දැකගත්තේ දුක්ඛ ආර්ය සත්‍ය. යමක් හේතුන්ගෙන් හටගත්තා නම් හේතු නැති වෙනවම නැති වෙලා යනවා. අපි වශයෙන් තියන්න බෑ. ඒක නිසා මොකද වෙන්නේ? හරි අවිනිශ්චිතයි. මොනවා කොයි වෙලාවෙ කොහොම වෙයිද දන්නේ නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? හැම මොහොතක් මොහොතක් නෑරම දුක් විඳින්න වෙනවා. අන්න එහෙනම් හදාගත්ත දුකක් නිසා හැම මොහොතෙම පෙළෙන නිසා ඔන්නෝකට කිව්ව දුක දුක්ඛේ කිය. ඊට පස්සේ යම් මොහොතක යම් දෙයකට උපාදාන කරගත්තාම ආසාවෙන් ඇල්ලුවට පස්සේ ඒක එලෙස තියාගෙන යන්න පුදුමාකාර විදිහට මෙහෙම වෙන්න ඕන. හේතු සපයනකම් විතරයි තියෙන්නේ ඵලයේ හැදේ. එහෙනම් මේ ඵලයේ මේ විදිහට තියාගෙන ඉන්නම් ඒකාන්තයෙන් හේතු සපයන්න ඕනේ. එහෙනම් නිරන්තරයෙන් හේතු සපයන කල් විතරයි අර ඵලයේ මේ විදිහට තියෙන්නේ. අන්න එහෙනම් මොකද උනේ? සංඛාර දුකෙන් පෙළෙනවා. සංඛාර ගන්නක නැවතුත් එහෙනම් මොකද වෙන්නේ? විපරිණාමයේදී කියලා විපරිණාම දුකෙන් පෙළෙනවා. එහෙනම් මේ ලෝකයේ දුක මත පිහිටි බව Tamanට තේරෙනවා. කොහෙන් හැරුණත් කොහෙන් ගලත් දුකක් මිසක් සැපයක් නෑ හොයාගන්න නෑ කියේ. ඔන්න දුක දැකගත්තා. එහෙනම් එකම තැනක්වත් තියනවද ඔය දුකෙන් නැති වෙච්ච? එකම තැනක්වත් හොයාගන්න නෑ. ඔන්න දුක්ඛාර සත්‍ය දැකගත්තා. මේ රොකට් සයන්ස් නෙමෙයි. එක කරුණෙන් කරුණ ගලවල බලන්න පිළිදෙ මේ රොකට් සයන්ස්ද කියලා. කරුණෙන් කරුණ ගලවල බලන්න 7 අවුරුදු 8 අවුරුදු 10 අවුරුදු දරුවෙකුට මේක අවබෝධ කරගන්න බැරිද කියලා. එහෙනම් 7 අවුරුදු වියේදි විශාකාව සෝතාපන්නු නම් කියන එක මහලුක දෙයක්ද? ඔය බොරු වෙන්න පුළුවන්. එහෙම එකක් නැහැ. සිහි බුද්ධියෙන් ඉඳගෙන දරුවෙක් ධර්මය අහන්න පුළුවන් නම් 7 අවුරුදු වියේ වෙනකොට දෙක වසර ළමයෙකුට පුළුවන් එහෙම අහන්න. සමහර ළමයි ඉන්න බොහොම නිවිච්ච ළමයි. කියන දේක් එකවර අහගෙන ඉන්න ළමයි ඉන්නවා. දුවර පොඩි වුණොත් ඉන්නවා. එහෙනම් එහෙම දරුවෙකුට මේ කියන දුන්නොත් හරියට මේක තේරුම් ගන්න. එහෙනම් දැන් ඔබ දුක දැක්කා. එහෙනම් මේ දුක දැක්කම දැන් මට කියන්න දුකට හේතුව මොකක්ද? කන්දසාමිගේ දරුවයි ඔබගේ දරුවා අතර වෙනසෙන් දැක්කට නේ දුකට හේතුව මොකක්ද කියන්නේ? මේ සියල්ල කන්දසාමිගේ දරුවටත් තියෙනවා, මේ සියල්ල ඔබේ දරුවටත් තියෙනවා. නමුත් ඔබ පෙළෙන්නේ ඔබේ දරුවා නිසා විතරයි. ඔබ ඔබේ කැමැත්ත තියාගන්න දන්නේ ඔබේ දරුවා විතරයි. ඒ උදෙසා සංකාර කරන ඔබේ දරුවා විතරයි. එහෙනම් ඔබ දන්නවා දුකට හේතුව මොකක්ද කියලා. අන්න සමුදේ සත්‍ය තේරුණා. ඉතින් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ හුබ්බේ අනුසසේසු ධම්මේසු. ඔන්න පෙරණවැසු විරුද්ධ ධම්ම හඳ ඇහෙනවා කියලා කිව්වොත් නෝක නිසා. දැන් මොකද ඉන්නේ? පෙරණවැසු විරුද්ධ ධම්ම ඇහෙන්න පටන් ගන්නවා. ඔන්න ඇහෙනවා දැන් හොඳට. දැන් තේරෙනවා මොකක්ද එහෙනම්? මේකට හේතුව තණ්හාව. වෙන මොකුත් නෙමෙයි. ආයි වෙන මොන හරි කියන් තිනවල තණ්හාවට හැරෙන තව හේතු මේකට. වෙන මොකුත් නෙමෙයි හේතු තණ්හාව. අර ඔක්කොම මොනවා වුණත් තණ්හාව ගැලවුවා නම් අර ඕ මොනවා වුණත් ප්‍රශ්නය තමයි නිදහස. හවුද නැද්ද? අනිත්‍ය ගලවන්න පුළුවන් ද ලෝකේ? අනිත්‍ය කියන්නේ ස්වභාවයක් පිමුදින එක ගලවන්න පුළුවන් ද ලෝකේ? ඒක ගලවන්න බෑ. ගලවන්න තියෙන එකම දේ මොකද්ද? තණ්හාව. එහෙනම් මොකද හේතුව? එහෙනම් දුකට හේතුව අඳුනගත්ත තණ්හාව. එහෙනම් දැන් දුක සමුදය දැකගත්ත නේද? ඒකයි කියුවේ සතගතන දුක දැකපු කෙනා දුක සමුදය නිරෝධේ මාර්ගය දකින්නවා කියලා. ඕනේ නම් දුක සමුදය දැක්කා. දුක සමුදය දැක්කත් කෙනා ඊළඟට දන්නවා එහෙනම් මේ දුකෙන් මිදෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? දුක නිරෝධය කරන්න නම් මොකද්ද කරන්න තියෙන එකම දේ? අනිත්‍ය දේ නිච්ච කරන්න බෑ. නේද? දුක දේ සුඛ කරන්න බෑ. අනාත දේ අනාත කර අත් කරන්න බෑ. එනවා එකක්වත් කරන්න බෑ. කරන්න පුළුවන් එකම එක දෙයක් තියෙන මොකද්ද? ගහපු ප්ලග් එක ගලව ගන්නවා. ප්ලග් එක ගහපු නිසා නේද දුක? මගේ දරුවා කියලා අල්ලගත්ත නිසා නේද දුක? හිතන්නකෝ ප්ලග් එකක් ගහලා දිනවා ඒක දෙපැත්තෙන් මේ කරන්ට් එක එනවා. ඕක අල්ලන සා දුකයි නේද? එනවා දුකෙන් නිදහස් වෙන නම් මොකද්ද කරන්න ඕනේ? අදනි ප්ලග් එක ගලවලා දැම්මා. දැන් කොච්චර ඇල්ලුවත් මොනවා කළත් වැඩක් තියෙනවද? දැන් කරන්ට් එක වදින්නේ නැහැ. එහෙනම් පින්වතුනි එකම හේතුව ප්ලග් එකක් ගහලා තියෙන එක තණ්හාව. එහෙනම් මොකද කරන්නේ? ඔය හැම වස්තුවකෙම ගැලෙව්වා ප්ලග් එක. ප්ලග් එක ගැලෙව්වහම දුකෙන් ඉඳහස වෙනවා දැනගත්තා. එහෙනම් මොකද උනේ? දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ කියන දැනට ආවා. පුබ්බේ අනුසුදේසු ධම්මේසු. දැන් ධම්ම මැස පහළ වෙනවා. ඒ චක්කුම් උදපාදි. තව අනිත්‍යම උදපාදි කරගන්න තව ඉස්සරහට යන්න ඕනේ. ආලෝක උදපාදි වෙන තව ඉස්සරහට යන්න ඕනේ. හැබැයි ධම්ම මැස පහළ වුණා. සෝතාපන්න ධම්ම මැස පහළ වෙලා ගියා. ධම්ම සක්සුසේ පහළ වෙනවා. හැබැයි ප්ලග් එක ගලවන්න ඕනේ කියනකොට ප්ලග් එක ගලවන්න ඕනේ විදිහක් තියෙන්නේ නැහැ. නේද? එහෙනම් ප්ලග් එක ගලවන්න ඕනේ කොහොම විදිහට කියලා දැනගන්න. ඒ දැනගන්න එක තමයි ඊළඟට තියෙන්නේ. එහෙනම් දැන් බලන්න ඕක කොහොමද ගලවන්නේ කියලා. එහෙනම් දැන් අපි එකක් දැකගත්තා කියන්නේ අනිච්චන යද නිච්චන් තන් දුක්ඛන් කියලා කිව්වේ ඒකයි. යමක් අනිච්චයි නම් ඒක දුක වෙන ස්වභාවය දැන් ඔබ හොඳට දැක්ගත්තා නේද? එහෙනම් ඔය මේ ලෝකයේ තියෙන සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා මොනවා හරි ටිකක් තියෙනවනේ. ඔය හැම එකක්ම තමන්න දුක කියන බව දැන් මනාකොට අවබෝධ කරගත්තා නේද? එහෙමනම් ඔන්න ඔය දුක කියන වස්තුවක් තියෙනවා නම් ඔය වස්තු සාරයිද අසාරයිද? අසාරයි. ආයි වචන දෙකක් නැහැනේ. ඕක අත්තද අනත්තද කියලා අහනවට වඩා හොඳ නැද්ද සාරද අසාරද කියලා අහගන්න එක? අනාත්මයි අනාත්මයි කිය කී දේ ඔක තේරෙන්නේ නැහැ. තමන්න දුක කියන වස්තුවක් අනාත්මයි කියලා කිව්වොත් තේරෙනවද? තමන්ට දුක ගෙන දෙන වස්තුවක් අනාත්මයිද? ඕක තේරෙනවද ඔබට? යමක් දුක නිසා අනාත්මයි. තේරෙනවද? නෑ. එහෙනම් අපි ඒක පොඩ්ඩක් පැත්තකට දාමුකෝ. ඒක පොඩ්ඩක් පැත්තකට දාමුකෝ. මම ඔය අනාත්මේ නම් හරි අර්ථය දෙන්නම්. අනාත්ම කියලත් ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ ඔලු පටලව ගන්න ඕනේ නෑ ඔකට කිය. ආත්ම අර්ථකාමී කියන්නේ මොකද්ද? තමන්ගේ හිත සුව පිණිස කටයුතු කිරීමට. ආත්ම අර්ථකාමී කියලා කියන්නේ. එහෙනම් අනාත්ම කියන්නේ මොකක්ද? ඔය අනාත්මේ නම් අපි හරි හරි එකක් ගමු. එතකොට හරි ආයෙ ගැටෙන්න ඕනේ නෑ. ඒකයි මම කියන්නේ. අනාත්මෙට ඔය අර ආත්ම අනාත්ම කියලා අර මේ හැමදාම තියෙනවයි අර එන්නේ මේ භවෙන් භවයට එන එකයි. අර කියන්නේ එම්බ ආත්මේ කඩුවකින් කොක්තොම කැපිය නොහැක. හින්නකින් තොම දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩේ ලල් කූඩු තනන්නාසේ. නුඹ කයක් හැර කයක් තනන්නේ කියලා වේදේ සඳහන් වෙන්නේ ආත්මය ගැන එකක්. ඔය ආත්මේ උතන තරම් හරියන්නේ නැහැ. ඔය ආත්මේ නෙමෙයි උතන තියෙන්නේ. මේක ආත්මයිද අනාත්මයිද කියලා අහන බුදුහාමුදුරුවෝ. ආත්මයි කියලා කියන්නේ මොකද්ද? මේක මේ තමන්ට සුව පිණිස වෙනවද? ඒ කියන්නේ සාරයිද? ඒකයි කිව්වේ අනත්තං අසාර කට්ටේ නන්ති කියලා. සාරයි කියන්නේ මොකද්ද? තමන්ට සුව පිණිස වෙනවද? මේ හොඳයි කියලා අසුරු කරන්න සුදුසුද? ආත්මයිද? නෑ. අනාත්මයිද? ඔය අර්ථයෙන් ගත්ත හැටි අනාත්මයි. හැබැයි අරාත්මෙන් දැම්ම හැකිද? අර ආත්මෙන් අර මේ භවයෙන් භවයට එන එකේන ඒ අර්ථයෙන් ගත්ත හැකිද ඔක? යමක් තමන්ට දුකයි නම් ඒක බවෙන් බවෙට යන්නේ නැහැ කියලා. දැන් තේරෙනවද ඒ කියුවේ? යදනිච්චන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා. යමක් දුකයි නම් ඒක අනාත්මයි කියනවා. ඔය අනාත්ම කියන ආත්ම කියන වචනේ අර බවෙන් බවෙට එන එක්කෙනාව ගත්තොත් එහෙම උතන්න ගැළපෙනවද? ගැළපෙන්නේ නැහැ. එහෙනම් ආත්මයි කියලා ගත්තොත් එහෙම තමන්ගේ හිත සුව පිණිස කියන එක. දැන් ඒක තමන්ට යමක් දුක දෙනවා නම් තමන්ගේ හිත සුව පිණිස වෙනවද ඒක? නෑ. එහෙනම් මම මගේ කියලා අල්ලගන්න සුදුසුද? නෑ. ඔය ගැළපෙන්නේ. ඉතින් ඕක ඔය අසාරයේ නෙමෙයිද ඔය කිව්වේ? ඉතින් අනාත්ම කියලා දාලා නිවන් දකින්න පුළුවන් නේ දැන්. අර්ථයයි පත්ලව ගන්න හැම තිස්සෙම. ඒකයි කිව්වේ මේ මොන වචනෙටත් නිරුක්ති පත තියෙනවා. ආර්ය ඔන්න නිරුක්ති පත තේරෙනවා. එහෙනම් ඔන්න ඔතන කතා කරන ඔය අනාත්ම කියන කොටස හරියට වචනෙන් දැනගන්න මොකද්ද අනාත්ම කියන්නේ කියලා. හරියට වචනේ දැනගන්න මොකද්ද ආත්මය අනාත්මය කිව්වේ කියලා උත. එහෙනම් ආත්ම කියලා කිව්වේ මොකද්ද? තමන්ට හිත සුව පිණිස. අනාත්ම කිව්වේ මොකද්ද? තමන්ට හිත සුව පිණිස නෑ. එහෙනම් මම මගේ කියලා ගන්න දෙයක් උතල තියෙනවද? ඔන්න ඇහුව බුදුහාමුදුර. යදනිච්චන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තද නත්තා. උතන් දැවිල්ලා. උතනින් එහාට උන්වහන්සේ අහනවා. එහෙනම් නේසෝ මම නේසෝ හමස්මි නමේසෝ වත්තාති. ඒකේ මොකද්ද? මෙතන මම කියලා ගන්න දෙයක්වත් නැහැ, මගේ කියලා ගන්න දෙයක්වත් නැහැ. මම හිතසෝ බිනස් කියලා ගන්න දෙයක්වත් නැහැ. එහෙනම් මේ මගේ ආත්මය කියලා අර භවයෙන් භවයට ඇදෙන එක උතන්න දාගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ගැළපෙන්නේ නැහැ. ඒකයි අපි මෙච්චර කල් කිව්වේ. ගැළපෙන්නේ නැහැ කියලා. හැබැයි අනාත්ම ඕනනම් දාගන්න. හැබැයි හරි අර්ථයෙන් දාගන්න. හරි අර්ථයෙන් දාගත්තොත් දෙකම එකයි නෙමෙයි. පරිසම්විදා මග්ග ප්‍රකරණයෙන් කියන සාධනේ සාරිපුත්‍රයන් වහන්සේ කියනවා අනත්තං අසාර කට්ටේ නන්ති. අසාර යන අර්ථයෙන් අනත්තයි කියලා කියනවා කියලා. දැන් අපි කියමු දැන් අනාත්ම කියන එකත් උතන්ට ගන්න බැරිද? එහෙනම් මොකටද අම්පටලෝ ගන්නෙ? ඔය දෘෂ්ටිගත වෙනවා. අරය හරි මෙයා වැරදි. දෘෂ්ටිගත වුණා. දෘෂ්ටිගත වෙනා ඉන්නේ නිවන් දැක ගන්න ලේසි වෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අර ගල්ගෙන කඩේ යනවා. කොඩි වනනවා අර හෙට කට්ටියක්. තව කට්ටියක් මෙහාට කොඩි වනනවා. අන්තිමට දන්නේ නැහැ මේ දෙගොල්ලෝ මේ එකක් කියන්නේ. හැබැයි වැරදි අර්ථ ගත්තොත් නම් වැරදි තමයි. අර ආත්මෙන් ආත්මෙට එන කෙනා ගත්තොත් ඔතන වැරදි. ඒක ඒක ඔතන ගන්න බෑ. ඔතන තියෙන්නේ මොකද්ද? අර ආත්මයි. ආත්මයි කියලා කිව්වේ මොකද්ද? අර තමන්ට නතුයි. නැත්නම් තමන්ගේ හිත සුව පිණිස වෙනවා කියන්නේ. නිය යම තමන්ට දුක දෙනවා නම් ඒක හිත සුව පිණිස වෙනවා. ඒ කියන්නේ අසුරු කරන්න සුදුසුද? එහෙනම් අසාරයි. අසාරයි කියන්නේ අසුරු කරන්න සුදුසු නැහැ. එහෙනම් අසාරයි. ඉතින් සරලව තේරුම් ගන්න ඔය කියන කතාව. එහෙනම් දැන් කවුරු හරි අනාත්මයි කිව්වොත් ගැටෙන්න යන්න එපා. ගැටෙන්නේ නැතුව හරි තේරුම ගන්න. කවුරු හරි කෙනෙක් අනාත්මයි කියන එක අරක හිතාගත්තොත් එහෙම එතන දෙවෙන් ගැළපෙන්නේ නැහැ. හැබැයි තමන්ට හිත සුව පිණිස නැහැ අසුරු කරන්න සුදුසු නැහැ. එනම් මේ ලෝකේ තියෙන කිසි දෙයක් පින්වතුනි අසුරු කරන සුදුසුමත් නෙමෙයි. හේතුව මොකද්ද? Tamanta maha dukkinna gena nisa. එන ඔය ටික ඔබ දැනගත්තා නම් මේ ලෝකේ සාරයිද අසාරයිද කියලා දෘෂ්ටියට වැටෙනවා නේද? දැන් මට කියන්න මේ ලෝකේ සාරයිද අසාරයිද එහෙම? අසාරයි. ලෝකේ කිව්වට පස්සේ රූපත් එක්කයි වේදනා සංඥා සංකාර විඥාන ඔය ඔක්කොම ඕකේ තියෙනවා. කොහොමද මේ ඇහැට පේන ඒවා කනට ඇහෙන ඒවා දිවට ශරීරයට කායට දැනෙන ඒවා ඔය ඔක්කොම මේ ලෝකෙට අයිති වෙනවා. එහෙනම් මේ ලෝකය කියන එක සාරයිද අසාරයිද? අසාරයි. මෙච්චර වෙලා හිතන් ඉඳලා ලෝකේ හරි සාරයි කියලා මොකද ලෝකේ සැපදෙනවා කියලා හිතන් හිටියේ. නමුත් දැන් දැන් තේරෙන්න ගන්නවා ලෝකේ මහා අසාරයක් කියලා. අන්න ලෝකේ සාරයි කියන මුලා දෘෂ්ටියෙන් මිදුණු. ඔය ලෝකේ සාරයි කියන මුලා දෘෂ්ටියෙන් මිදිච්ච ගමන් Taman ඊළඟට හිතෙනවා හද්දේ එහෙනම් මේ මුලා ලෝකේ ඉඳලා මම මොනව කරන්නේ? එනම් මෙච්චර කල අවිද්‍යාව තුනසනා දෙකෙන් ආගිය යන්න ගියේ මේ භව ගමන මම මා කරන්න ඕනේ හේවත් අයින් කරන්න ඕනේ කියන සම්මාදිටියටපත් වෙනවා මේ උත්තරය. ආන්ගේ උත්තරයල කියනවා පින්විතින සෝතාපන්නේ කියලා. එහෙනම් යම් කිසි පුද්ගලෙක් මේ ලෝකේ අසාරයි කියන දෘෂ්ටියට වැටුණා නම් මෙච්චර වෙලා සාරයි කියන දෘෂ්ටියට වැටලා ඉන්නකන් ඒක පුතක් යන්නේ. අසාරයි කියන දෘෂ්ටියට වැටුණාම වැටෙන්නේ නිකන් නෙමෙයි. වචන මාත්‍රවල ඉන්න මේ හොඳට තේරුම් අරගෙන. දැන් මේ ටික භාවනා කරලා ගන්න පුළුවන් ද කාටවත්? ඒකයි කියන්නේ. දැන් මම මේ කියපු ටික කාටවත් මේ ටික අහන්න නැතුව භාවනා කරලා ගන්න පුළුවන් නම් එහෙම ඉන්න පුද්ගලයෝ දෙන්නයි මේ ලෝකේ. තථාගතයන් වහන්සේයි පසේ බුදුන් වහන්සේයි විතරයි. අනිත් කාටවත් මේක ගන්න බෑ ওই විදිහට. අපි මේ උන්වහන්සේලාගෙන් අසා දැනගෙන ඒවා අපි උන්වහන්සේලාගෙන් අහගත්ත නිසා උන්වහන්සේලාගේ පරපුරකින් අහගත්ත නිසා ඒක තුලින් මේ මොනව හරි යම් තැනකට ඇවිදින්න එතනින් තමයි මේ ඔබට කතා කරන්නේ. එහෙනම් ඔබට මේක කතා කරන්නේ මක් කරන්න? එතනින් එහාට ඔබට මේක වඩා ගන්න. එහෙනම් මේක භාවනා කරලා ගන්න බැරි වව ඔබට හොඳ ආකාරව තේරෙනවා. මේ කියපු ටික. ඒව පැහැදිලි වෙලා ඉන්න ඕනේ හොඳට. එහෙමනම් දැන් හොඳට බලන්න එහෙනම්. මේ ලෝකේ සාරයි කියන මුලා දෘෂ්ටි ඉන්නකන් එක පුතක් ජනයි. මේ ලෝකේ අසාරත්වයේ ධර්ම ශ්‍රවණිය තුල වැටහුණා. හොඳට දහම් අවබෝධ වෙලා ගියා දුක ලෝකේ මේ ලෝකේ සම්පූර්ණයෙන්ම දුක මත පිහිටලා තියෙන දුකින් මේ ලෝකේ වැහිලා තියෙන බව Tamanට තේරුණා. එහෙට හරුණා, ගෙහෙට හරුණා, ඉස්සරට හරුණා, පස්සට හරුණා. දුකෙන් දුකටම වැටෙනවා මිසක් එතනින් නිදහස් වීමක් නැති බව තේරුණා. අන්නේ තේරුලාවිලා අන්නේ දැන් එනවා දෘෂ්ටියක් මොකද්ද? මෙතර වෙලා තිබ්බා ලෝකේ සාරයි කියන දෘෂ්ටිය දැන් ඒකෙ මිදිරිලා ලෝකේ අසාරයි කියන දෘෂ්ටියට වැටුණා. එහෙනම් මේ ලෝකේ අසාරයි මේ අසාරු ලෝකේ මම මිදිර යන්න ඕනේ නම් අවිද්‍යාව තෘෂ්ණාව දෙකින් නැග ගොඩනගෙන මේ භව ගමන මට එපා. මට මේක ඕනෙම නෑ කියන දිට්ඨියටපත් වෙනවා. අන්නේකට කියනවා සම්මා දිට්ඨි කියලා. ඕන් මේ සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනාට කියනවා අපි මෙතන සෝතාපන්න ඵලයටපත් වුණා කියලා. නෑ යම් කෙනෙක් යම් කෙනෙක් ලෝකේ අසාරත්වයේ දැකගත්තා නම් අන්නේ කෙනා මාර්ගස්තයි. දිට්ඨියටපත් වුණා නම් සම්මා දිට්ඨියටපත් වුණා නම් අන්නේ කෙනා පලස්තයි. එන අසාරය දැක්කට විතරක් හරියන්නේ නෑ. අසාරත්වයේ දැකලා ඊළඟට නිවන කෙරෙහි නැමියාවක් එන්න ඕනේ. නිවන කෙරෙහි නැමෙන්න ඕනේ. හැමලිතෙම සම්මත්තේ නියාමයට යනකොට මොකද වෙන්නේ? ඵල මාර්ගයට එනවා. මේ අනුලෝමක ශාන්තෝරි අනුලෝමක ශාන්තියට යනකොට අනුලෝමක ශාන්තියට යනකොට මොකද වෙන්නේ? මාර්ගයට එනවා. සම්මත්ත නියාමයට යනකොට ඵලයට එනවා. සම්මත්ත නියාමය කියලා කියන්නේ නිවන නිත්‍ය සුඛ අතලෙස දකින්න එක. එහෙනම් දැන් මේ ලෝකේ අසාරයි කියලා ගත්ත කෙනා ඊළඟට මොකද දකින්න ඕනේ? මට නම් ආයේ උපදින්න බෑ. මේ භවගමන යන්න බෑ. එහෙනම් මම මොකද කරන්නේ? මේ භවගමන නවත්ත ගන්න. එහෙනම් මම රාගක්ඛය කරන්න ඕනේ, ද්වේෂක්ඛය කරන්න ඕනේ, මෝහක්ඛය කරන්න ඕනේ. රාගක්ඛය නිබ්බානං, ද්වේෂක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං. එහෙනම් යාලි ඉවරනේ දකින්නේ මේ. එහෙනම් නිවන සාරයි, නිවන අනිත්‍ය සුඛ අත්ත සුවරේස දැක්ගත්. ඔය ටික දැකගත්තකම මම මේක නා සෝතාපන්න ඵලයටපත් වෙනවා. එහෙනම් මේ විදිහට එක දහමක්වත් එහෙට මෙහෙට වෙන්නේ නැහැ. ඒක බින්දු මාත්‍රයක්වත් තථාගතයන් වහන්සේගේ දහම. බොහොම හොඳට ගලපලා කතා කරන්න පුළුවන්. කාට හරි කතා කරගන්න බෑ කියලා කියන්නේ ඒක නට හරියට මේ ගලප ගන්න බෑ. මොකද හේතුව රාගදේශ මොහොලින් තාම වැහිලා ඉන්නේ. අපිත් වැහිලා ඉන්න යම් ප්‍රමාණයක් නැතුව නෙමෙයි. ඒකයි මම කියන්නේ අද මේ කතා කරන ටික නෙමෙයි පින්වතුනි නික්ලේශී වුණාට පස්සේ කතා කරන්නේ. එදද මහා එහාට ගිය ගැඹුරු දහමක් කතා කරන්නේ. ඒක තමයි ස්වභාවය. ඔබත් එහෙමයි, මාත් එහෙමයි, බුදුහාමුදුරුවෝත් එහෙමයි. බුදුහාමුදුරුවෝ යම් කිසි මොනසක මොනවා හරි දෙයක් කියලා දෙනන්නේ උද්දකරාම්පු තාලාර කාලා මාදි වශයෙන් ඉන්න කාලේ. හැබැයි ඊටකට පස්සක මහණුන්ට කියන්නේ නෑ මහා සාර දෙයක් කියන්නේ. නික්ලේශී උතුමන්ට පුළුවන් මහා සාර දෙයක් කතා කරන්න අපිටත් වඩා එහාට ගිහින්. තවද අපි නික්ලේශී උතුමන්ගේ දේවල් තමයි කතා කරන්නේ ඒක නිසා තමයි මහා සාර කොහොම කළාද? එහෙනම් දැන් ඔබ දැහැගත් අසින්දනේ සම්මාදිටියටපත් වෙන්නේ නැහැ. එහෙනම් ලෝකය අසාරයි කියලා දැහැගත්තා. ලෝකය අසාරයි කියලා දැහැගත්තකම මෙච්චර වෙලා කාය සත් කියන දෘෂ්ටියේ හිටියේ. කාය සත් කියන දෘෂ්ටියේ හිටපු කෙනෙකුට දැන් මොකද උනේ? අර ලෝකය අසාරයි කියලා දැක්ගත නිසා කාය අසත් කියන දෘෂ්ටියට වැටුණා. එනම් මෙච්චර ලදී දර සත් කාය කියන දිට්ඨිය නැතිලා ගියා. සත් කාය දිට්ඨිය නැතිනකොට මොකද වෙන්නේ? පිංගුදුනේ විචිකිච්ඡාව හැමම නැතිලා යනවා. විචිකිච්ඡාව කියලත් එකක් තිබුණා මෙච්චර කාලෙ. විචිකිච්ඡාව කියලා කිව්වේ මොකක්ද? ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත කෙනෙක් එතනින් එහාට මොකද කරන්නේ? සාර වූ කොටස් කඩා ගැනීම උදෙසා පුළුවන් තරම් හොරමර වංචා කරලා හරි කමන්නේ මේ දේ ලබා ගන්න විකෘති වූ ක්‍රියා කරන්න පටන් ගන්නවා. බුද්ධේ කංකති විචිකිච්ඡති කියලා කිව්වේ බුදුහාමුදුරන්ට පල්ලෙහා මංකයක් දීලා බුදුහාමුදුරන් ගණන් ගන්න නැතුව මොකද කරන්නේ? අර පාපකාරී ක්‍රියා කළා හරි කමක් නැහැ, ලෝකේ කෑලි කඩන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි කාය සත් කියලා හිතාගෙන ඉන්න මිනිස්සු කරන දහබළු වැඩ කරන්නේ ඔන්න ඕක නිසා. මේ ලෝකේ ඉන්නවනම් කාය සත් කියලා හිතාගත්ත අය පුරුතක් ජනයි කියලා කිව්වේ ඒකයි. ඒගොල්ලෝගෙන් හරියට පරිස්සම් වෙලා ඉන්න ඔය ආර පිළිස්. කොයි වෙලේ කන කඩාගෙන කයිද දන්නේ? ඒ જાතියෙන් ඉන්නේ. ලෝකේ සාරයි කියලා අල්ලගත්ත කෙනා අපි මෙතන කොයි වෙලේ අනිත් එකට යනලා අර දේ ලබා ගන්නේ දන්නේ නැහැ. මැණික් පදලක මැණික් ගන්න ගියාට පස්සේ මොකද කරන්නේ? මැණික් අදැහි ගමන් අනිත් උන් දෙපේ නැදෙන හිමිර හමුලාසගෙන ඒක දා ගන්නවා කටේ. ඕක අනිත් උන් දැක්කට පස්සේ හිමීට එහාට මෙහාට යන කෙනේ අරුගේ බොකවල්ල අර මැණික් අරන් ඌ යනවා. ඕක දැක්කට පස්සේ අනිත් ගම මොකද කරන්නේ? හිමී දූ පස්සේ ගිහලා ඌට ගිහින් ඇල්ල ඒක අරයි යනවා. ඕනික දැක් ගන්නවා තව එකෙන් මොකද කරන්නේ? ඕක අරගෙන ඔය දිට යනවා. එහෙනම් දැන් මොකද කරන්නේ? මස් කැටියක් ගත්ත උපසෙගු ආසේ මස් නොලැබුණ උපසංගෙන් වැනසේ. ඔන්න වෙන හරිය. එහෙනම් ලෝකේ සාරයි කියලා මුලා දුස්සිටපත් වෙච්ච උන් හරි භයානකයි. අම්මෙක්වත් කියන්න හොඳ නෑ ළඟ. ඒක ඇල්ල කිව්වොත් උඹේ අර වැඩේ කරලා දෙන අම්මව දියන් කියලා. අම්මව දින ඔගේ වැඩේ කරගන්නවා. ඔව්ද නැද්ද? ඕක තමයි සිංහ දෙන විදිහ. ලේලිට කිව්වොත් එහෙම නැන්දා මට පිහින් යනවා ළමයාට හොඳ ඉස්කෝලේකට දාලා දෙනවා කියලා ඒකත් නොකර ඉන්න බැරි කමක් නැහැ. පුතාණන් කරන එකක් නැහැ කියලා කියමුකෝ. මම ලේලි වගේ කෙනෙක් කරන්න බැරි කමකුත් නැහැ. ඒක ලෝකේ සාරයි කියලා මුලා දොස්සෙට වැන්නට පස්සේ නොකරන දෙයක් නැහැ. තමන්ගේ දරුවයි තව දරුවෙක ඉන්නවා. අසනීප වෙලා එක ළමයෙක් ඉන්නවා. ඒ ළමයා ඒ ළමයාට තමයි බේත දැන් දෙන්න හදන්නේ. එකම බේතයි තියෙන්නේ ලංකාවෙන්. තව බේත ඒ බේත ලංකාවට ගියම තව දවස් 7ක් යනවා. හැමදාම දවස් 4ක් හිටියද ඉන්නත් කලේ නැත්තම් දරුවෝ දෙන්න මැරෙනවා. ඔබගේ දරුවට බේත නැහැ, අනිත් දරුවටයි බේත තියෙන්නේ නැහැ. ලෝකේ සාරය කියලා අල්ලගත්ත ගම මොකද කරන්නේ? එක්ක රාත්‍රියක නරකමරයි නේද? නැත්තම් කොහෙන් හරි හලටි ටිකක් වයින්න දොස්තරලට දෙයි ඉන්නේ මේ හලටි ටික අරගෙන අලුත ගන්නද මගේ කාට ගහපන් කියලා. දැන් දැක්කද? එහෙනම් භයානක නැද්ද උන් ආශ්‍රය කරන්නේ? එන පරිස්සමෙන් ආශ්‍රය කරන්නේ තියෙන. තමන් පුතක් යන ඉන්න බිමදෙනි තමන්ගේ අද්දක වැඳගෙන ඉන්න කබුල්ලක වැඳගෙන ඉන්න හැමතිස්සෙම. ඇයි තමන්ගේ මහ විනාශයක් වෙන පුළුවන් ලෝකෙ? මේ සද්ධර්මයේ අහන කෙනෙක් පුතක් යන වෙන්න හේතුවක් නැහැ. අඩුම සර්මේ සෝතාපන්න මාර්ගස්ත්‍යයක තෙන්න ඕනේ. නිදාගත්තේ නැත්නම් මෙතෙන් හැදෙන්න. ලෝකේ අසාරයි කියන මුලා දෘෂ්ටි මේ ලෝකේ අසාරයි කියන දෘෂ්ටියද වැටිච්ච ගමන් බිමදෙනි එතනින් එහාට මේ මොකක්වත් ඕනේ නැහැ. මෙච්චර කල් බුදුහාඳුරන් ගණන් ගන්න නැතුව පාපී ක්‍රියා කර කර හිටපු කෙනා අර සත් කාය කියන දෘෂ්ටියෙ මිදුනට පස්සේ මේ ලෝකේ අසාරයි කියන දෘෂ්ටියට වැන්නට පස්සේ මොකද කළේ? අර බුදුන්ට හම් වෙනවා පළවෙනි තැන. ඇයි ලෝකේ අසාර වුණාට පස්සේ දැනෙනවා මේ අසාර වූ ලෝකේ මම මොනව කරන්නද? එහෙනම් මම මේ ලෝකෙන් මිදෙන්න ඕනේ. මම උපදීම නැති කරගන්න. උපදීම නැති කරගන්න ඕනේ කියලා හිතනකොට මොකද වෙන්නේ? උපදීම නැති කරගන්න ඕනේ කියලා ජේසුස් වහන්සේ කාට කියලා කියනවා? අනේ ස්වාමීනි මට උපදීම නැති කරගන්න ඕනේ. ජේසුස් වහන්සේ මොකද්ද කියන්නේ? මටත් ඔබ නැති කරන්න බැරුණා බා. කරන්න දෙයක් නැහැ. උඹට දිව්‍ය ලෝකයට පාර නම් මම කියන්නම්. හැබැයි මේ උපදීම ඇති කරන්න මට කියන්න දන්නේ නැහැ. ඊට පස්සේ යනවා ගලදෙයි ගාඩු විශ්ඳෙයි ගාඩු කියලා කියනවා. ස්වාමීන් වහන්සේ මේක කරලා දෙන්න බැරිද? අනේ කරන්න විදිහක් නැහැ. අපි තාම මේ බව ගමනේ යනවා. ඊට පස්සේ ප්‍රොෆට් මොහමඩ් ගාවට ගිහිල්ලා කියනවා. මොහමඩ් යහතින් ජීවත් වෙන ක්‍රමවේදයක් කියලා දෙනවා. මැරලා දිව්‍ය ලෝකයට යන ක්‍රමවේදයක් කියලා දෙනවා. ඕක නම් මම දන්නේ නැහැ. ඉතින් වටේ ගිහිල්ලා දැන් බලනවා අනේ කරගන්න විදිහක් නැහැ. අනේ මලගේ ලෝකේ අසාරයි මේ අසාරු ලෝකේ දුකෙන් ඇහිලා තියෙන්නේ. මට මේකෙන් නිදහස් වෙන්න ඕනේ. දැන් මේ හැංගීම ඉන්නේ. අනේ වෙලාවේ මතු වෙලා එනවා කවුද? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වන. එහෙනම් ඔය ගාතාව පිංගතුනි වැඩ කරන්නේ ඔන්න ඔය තැන ඉන්න කෙනාට විතරයි. ඔය බෝධි පූජා තියෙනට ඕක වැඩ කරන්නේ නැහැ. ඔව්ද නැද්ද? ඔක සත්‍යානුභවය කියලා නේද කියන්නේ? ඉතින් ඔය සත්‍යයද ඔය කතා කරන්නේ? නේද? මෙතන තමයි සත්‍ය කතා කරන්නේ. ඇයි? අර තැනට ආපු කෙනාට නත්ති මේ සරණං අඤ්ඤං. අනේ මට මේ බවගමන නසා ගන්න ඕනේ. මේ සරණ දේ නසා ගන්න ඕනේ මට. මේ සර නසා ගන්න නම් මම මොකද්ද කරන්න ඕනේ? මට වෙන කාගෙවත් හිතක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒ තේන සත්‍ය වචේන හෝතුතේ හෝ හේතු මේ ජය මංගල. මොකද්ද ජය? මොකද්ද මංගල? ජය කියන්නේ නිවනට, මංගල්‍යෙත් නිවන තමයි. නැතුව පින්වතුනි අනුන්ගේ සල්ලි ටික හොයාගෙන නැත්තම් බැංකු ලෝන් එකක් අරගෙන ලක්ෂ 10ක් විතර ලක්ෂ 50කට විතර. විශාලට බල්බ් බල් ටිකක් දාගෙන මගුල් කන එක මගුල නෙමෙයි. පහුවදා ඉඳලා උන් දුක් විඳිනවා හිඟා කරනවා අර ටික ගෙවන්නේ. නායකහරිය ඇවිල්ලා පිහින් අයින් හදලා සල්ලි ටික ගෙවපන් කියලා. ඒක නෙමෙයි මගුල කියන්නේ. මංගල්‍ය කියලා කියන්නේ මෙන්න මේකද නීත්‍ය මංගලයි පරම සුන්දරයි මොනවාද? නිවන. එහෙනම් බින්දදී ඒ තේන සත්‍ය වාචේන හෝතු මේ ජය මංගල. ඒ සත්‍ය අනුභවයට මම පැමිණුණා නම් මොකද වෙන්නේ? මට අර ජය මංගල්‍ය උදා වෙනවා. මම පංචමාර යුද්ධෙන් ජයග්‍රහණය කරා. පංචමාරින්දෙන් ජයග්‍රහණය කළා අර උතුම් වූ මංගලත්වයේ උදා කරගන්න. ඒකනම් ඒකාන්තයෙන්ම සත්‍යයි. එහෙනම් ඔන්නෝක තමයි එතන කතා කරන්න තියෙන්නේ. ඒ හැරෙන්න පින්විතින් වෙන ඔතන සත්‍ය අනුභවයෙන් කියලා ගලපන්න බෑ. එහෙනම් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අනේ මට ධර්මයේ හැරෙන්න මේ පිළිසරණක් නැහැ. අනේ මේක බුදුන්ගෙන් අහගත්ත මේ මාර්ගයේ වඩාගත් මහ සංඝරත්නයක් ඉන්නවා. එහෙනම් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මේ සංඝයා වහන්සේලාගෙන් හැරෙන්න මට වෙන සරණක් නැහැ. ඔන්න ඔතන තාම එනවා නම් මෙච්චර කල් බුද්ධේ කංකති විචිකිච්ඡද කියලා බුදුහාමුදුරන් ගණන් ගන්න නැතුව විකෘති ක්‍රියා කර කර හිටපු මිනිස්සු දැන් මොකද උනේ? බුදුහාමුදුරන් දෙන අංක 1. අන්න බුද්ධේ අවෙච්ච ප්‍රසාදෝ තථාගතයන් වහන්සේ ගැන නොකිරෙන්න බෙදෙන විශ්වාසයක් ජනිත උනා. ශ්‍රද්ධාවක් ජනිත උනා. ධම්මේ අවෙච්ච ප්‍රසාදෝ සංඝේ අවෙච්ච ප්‍රසාදෝ ඔන්න තැන්නපත් උනා. ඒකයි කියන්නේ සෝතාපන්නය තමයි ශ්‍රද්ධාවටපත් වෙන අනිත් කාටවත් ශ්‍රද්ධාවන්ත වෙන්න බෑ. අනිත් හැමෝටම තියෙන භක්තියක් විතරයි. භක්තියේ ශ්‍රද්ධාවේ වෙන සඳර ගන්න විශ්වාසයටපත් වෙන්නේ සෝතාපන්න ඵලයේදී. ඔය ලෝකේ සාරයි කියලා අල්ලගත්ත කෙනෙක් තව දෙයක් කර කර ඉන්නවා මේ ලෝකේ. ඒ තමයි සිඹුත පරාමර්ථනේ කර කර මේ ලෝකේ කෑලි අල්ලන්න හදනවා. මං දින ගත්තා වූ බලෙන් මට හෘද හිමි ලෝකයන් ලැබේවා. මම මේ ආරක්ෂා කරගත්තා වූ සීලේ බලෙන් මං කොහෙ යන්නද? තව දෙසා දිව්‍ය ලෝකයේ දිව්‍ය කුමාරිකාවක් වෙන ලැබේවා. සමහර පිරිස මුලාවටපත් කරනවා සමහර පිරිස. මෙහෙදී නිවන නෑ දැන් ඉතින් නිවන හොයාගන්න දිව්‍ය ලෝකයට යන්න වෙනවා. ඒක නිසා උඹලා ඔක්කොම පින් කරලා දිව්‍ය ලෝක ඵලයල්ලා කියලා කියන පිරිස ඉන්නේ. ඔය හැමදාම කියන්නේ මොකද්ද? සෝතාපන්න ඵල නෙමෙයි පිළිවෙල ඵලාතක ඉන්න බෑ අමු පෘථග්ජනිය. ඇයි ඒ? ඇයි අමු පෘථග්ජනිය කියලා කියන්නේ? ඔය තනිකරම සීලූත පරාමර්ශනය කරන එකනේ කරන්නේ. හැම එකක්ම සීලූතයක් පරාමර්ශනය කිරීමක් පිළිවෙල එතන නිවන නැත්තම්. තථාගත දහමටන්. නිවන උදෙසා නෙමෙයි නම් කරන්නේ. යම් කිසි පුද්ගලෙක් දානයක් දීලා ඒ දානේ නිවන උදෙසා නෙමෙයි නම් කළේ. ඒකත් සීලූතයක් පරාමර්ශනය කිරීමක්. ඒ මොහොතක්. එහෙනම් සීලූත පරාමර්ශනේ නිවන් දකින්න බෑ. නිවන් දකින්න බැරි දිව්‍ය ලෝක යන බෑ කියලා කියන දිනවා. දිව්‍ය ලෝක යන බෑ කියලා තියෙනවා නේද? නැහැ. ඒක යම් කිසි පුද්ගලෙක් නිවන උදෙසා දිව්‍ය ලෝක යන හදනවා නම් ඒ සිල්වත පරාමර්ශය කියනවා වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒව උත්සාහ කරන්න එපා ඔබ. එතන ඔබට කරන් තියෙන්නේ මොකද්ද? මේ ටික තේරුම් ගන්න. එහෙනම් ලෝකේ අසාරය තේරුම් ගත්ත කෙනා දැන් මොනවා කියලා අල්ලන්නද මේ ලෝකේ? එහෙනම් සීලයක් ආරක්ෂා කරලා මං දිව්‍ය ලෝක යනවා කියලා මොකක් අල්ලන්නේ නැද දිව්‍ය ලෝක? එතනට ගියත් ඔය ටිකමයි නේද? දුක් විපරිණාම දුක් සංඛාර දුක් නිසා අන්ත මහ දුකට වැටෙනවා නේද එතනට ගියත්? එතනත් මහ දුකක් නම් තියෙන දිව්‍ය ලෝකේ ඉන්න මක් කරන්නේ. කසපාරවල් 10ක් අනේකෙට කියන එක ඉල්ලීමක් කරහන් කසපාරවල් අඩු කරනවා. ඔබ ඉල්ලන්නේ කසපාරවල් කීයද? මොලේ දිනකින් අහන්නේ. ඔබ කසපාරවල් කීයද ඉල්ලන්නේ? කීයද ඉල්ලන්නේ? බිද්දුව. මට කසපාරවල් බිද්දුවක් දෙන්න කියලා නේද? එහෙනම් දැන් මේ නිවන් දකින්න යන්නේ මොකද දිව්‍ය ලෝකයක්? අනේ මේ මහා දුකින් නම් තියෙන 10ක් ගහන්නේ මම 8ක් ගහපන් කියන වගේ කතාවක් නෙමෙයි දුව කරන්නේ. මොන මෝඩකමද බලන්න? මුර මං අතපාරව 10ක් ගහනවා කොහොම අනේ ස්වාමීනි මට අතපාරව 10ක් ගහන්න බෑ මට 8ක් විතර ගහන්න ඔබ තරහ නැතු මොන මොඩියද එහෙනම් මේක දෙන දිව්‍ය ලෝකේ දාන්න පැත්තකට මේක කරගන්න බැරි නෝ දිව්‍ය ලෝකයයි උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකුබගෝ හෝති අරිහතේ සාස්තාත් කර නිවන් දකින්න බැරි නෝ බ්‍රහ්ම ලෝක යනවා මේ ආර්ය මෛත්‍රී වැඩුවාම එහෙනම් බුදුහාමුදුරු අනිත්‍ය දෙන කියන්නේ එහෙනම් බුදුහාමුදුරු කියන්නේ මොකද්ද ආර්ය මෛත්‍රී වල බ්‍රහ්ම ලෝකෙට වරෙන් එතනින් වරෙන් නිවනට එහෙමද මේ කියන්නේ දැන් ඔබට හොඳට තේරෙන්නේ මේ කියන්නේ එහෙනම් මේ මිනිස්සු යන මේ වැරදි පාර අවබෝධ කරගන්න ඕනේ. මං කියන හින්දා නෙමෙයි පිඟුදනේ. හරියට ඔබට මේ වැටහෙන නිසායි අවබෝධ කරන්නේ. මං මේ මාව දාන්න බැත්තකට. බලු ගාන්න ගණන් ගන්න එපා මාව. මාව දාන්න බැත්තන මට ඔය තනියෙන් පාර යන්න දෙන්න. අද මාව දැක්කනම් මං ප්‍රාර්ථනා කරනවා මගේ මූණ ඔබට අමතක වේවා කියලා. අපි එක මහත්තයෙක් කියනවා අනේ මේ බණ අහනකොට මං හිතුනේ මට මූණ මැවිලා ආයේ රෝහණ බද්දගේ මහත්තයාගේ මූණලු. මොකද හේතුව මේ කතා කරන විලාසය සහ එහෙම නැත්නම් මොකක් හරි මේ හිතන්නේ නැහැ නේ මේ පුංචි කොල්ලෙක් මේව කරනවා කියලා. එහෙනම් දැන් මං ප්‍රාර්ථනා කරනවා මගේ මූණ ඔබට අමතක වේවා. මාව දාන්න බැත්කල මං පාරනකොට එහෙම ගියද එන්නේ. මම ඔහෙ හිටපු දෙ. ඔබ ඔබගේ වැඩේ කරගන්න. මේක හරියට තේරුම් ගන්න. මේ මාව උදව් කරගන්න මේක තේරුම් ගන්න විතරයි. ඊට පස්සේ මාව අමතක කළාද ඔබ විතරයි. ඔබයි ධර්මයයි. ඒකයි කිව්වේ ධර්මයයි ඔබයි කියලා මේකට නම දැම්මේ ඒකයි. නැත්නම් දානවනේ මගේ ආරාමයේ කියලා. හැමදැනම දාන්නේ එහෙමනේ. අහවලාගේ අර්ග. අහවලාගේ මේක. අහවලාගේ මේක. නමුත් මේක එහෙම නෑ. ධර්මයයි ඔබයි. කාටද නිවන් දකින්න ඕනේ? ඒකේ නාට ඒක විවරයි. හැබැයි එතනට නිවන් දකින්න නැත්නම් ඒකේ නාට ගේට්ටු වහන එළියට දාලා. ඒකට තරහ වෙන්න එපා කවුරු. මොකද ඒක නිවන් දකින්න එක ආරාම. එතනට නිවන් දකින්න බැරි නම් මොකද කරන්නේ? ඒ නිවන් දකින්න බැරි වුණොත් නෙමෙයි. නිවන් දකින්න නැතුව හිටියොත්. බඩ ඒ උදෙසා වීරිය වඩන්න නැතුව හිටියොත් මොකද කරන්නේ? එළියට දාලා රොහන් තමයි තියෙන්නේ. එහෙම කරන්නේ නැහැ කිව්වද? නැත්නම් එහෙම කරන්න ඕනේ නේද? හත ඔබගේ දානේ අපරාදේ. ඔබ මේ වීසි කරන් තියෙන සල්ලි දාන්නේ දෙන්න එතනට. මම ඒක හැම ගැම් විසුන් වහන්සේලා එතන ඉන්න විසුන් වහන්සේලා නිරන්තරයෙන් මම මතක් කරලා දෙනවා ඔබ. ඇයි? වැඩි හරියක් ඉන්නේ. රස්සාවල් කරලා හැම පැවිදි වෙන අය. එන රස්සාවක් කරන්න කොච්චර දුක් විඳිනවද කියලා දන්නව නේද? මේ මතක් කරලා දෙනවා ඒව හැම කෙනෙකුට. සමහර වෙලාවට පන්සලට දානයක් ගන්නේ කොහොමද? ගෙදර පොඩි උන් ඇපල් ගෙඩියක් කාලා නැහැ මාස 6 කියලා. හැබැයි පන්සලට දාන අර යනකොට ඇපල් ගෙඩියක් දාන්න නෙමෙයි තරයි. දෙන්න පුළුවන් උපරිම ඉන්නේ මේ දෙන්න. එහෙනම් දැන් එතන ඉන්න වික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? ධර්මය අයෝබයි ආරාමයේ ඉන්න වික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? ඒකට ණය නොවි දන්වල දන්න ඕනේ. ඉතින් ඒක හැමදෙස්සෙම මතක් කරලා දෙනවා. රත්තර පින්නේට ණය වෙන්න එපා කියලා. ඒක කියන්නේ එන්න කියලා බය නැතුව. මං ඉන්නකම් ඔබ ඔයක කරන්න ඕනේ. මං ඔතනින් මම වහටි ගතිලා හරි මරලා දැම්මා. තව ඉන්නවා පිරිස ඔතන. මරන්න ඕනේ ඔක්කොම එහෙනම්. ශීඝ්‍රයෙන් මිහි වෙනවා පින්වතුනි ඔතන්ට ඒ අවශ්‍ය පුද්ගල මේ ආරාතුන් වහන්සේලා ඉස්සරහට. අවුරුද්දක් යන කලින් ආරාතුන් වහන්සේලා බොහෝ පිරිසක් ඔතන බිහි වෙනවා. ඒකට මේ වෙනකොට සාක්ෂි තියෙනවා. ඒ වගේම දැහැන් ගතලා ඉන්න පිරිස් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ඒ උත්මේක ඔබ වෙන්න. ඒකයි මම කියන්නේ. මේ වෙලාවේ අපිට ඕනේ සල්ලි නෙමෙයි. මේ වෙලාව අපිට ඕනේ ආරාතුන් වහන්සේලා. සල්ලි තියෙනවා. ආරාතුන් වහන්සේලා නැත්තේ. එහෙනම් ආරාතුන් වහන්සේලා තමයි ওই පුණ්‍ය භූමියේ පහළ වෙනනේ මහා ඉක්මනට. ඔබ ඇවුවොත් එම්මයි කියක් තියෙනවා වික්. ඒකේ විසුණු ලවෙසි හාලි ටිකක් දුන්නේ නැහැ. ඒකද මම මාස පහකින් විතර ඉන්නද? මන් දෙන උත්තරේ මොකද? ගේ විකුණන දෙන්න කාට හරි. ඒක කැමති නම් ආරාමයට සල්ලි දෙන්න නැත්නම් සල්ලි හම්බුනත් එක නැත්නම් එකයි. ඔබ ඇවිල්ලා ඔබේ වැඩේ කරගන්න. එයි. මේ මාස පහයත ඔබ අරහත්ත්වයට පත් වුණොත් එහෙම. අර ගේ විකුණන හම්බෙන තුට්ටු දෙක වගේද? ඒකයි මම කියන්නේ. අරහතුන් වහන්සේලාගේ අඩුවක් තියෙන නිසා අරහතුන් වහන්සේලා 10 දෙනෙක් පහළ වුණා නම් ඔතන මම ආරාධනා කරනවා 15000කට ඇවිදලා වැඩ දෙන්න කියලා. 10 දෙනෙක් 15 නම් ඇති ඔය 15000ටම. ඒකයි මම කියන්නේ. 15 වෙන එක නවත්තන්න බෑ. ඒ කාන්තේම සිද්ධ වෙනවා. 26 වෙනිදා තියෙන එක අපි දන්නේත් නෑ. අපි මේ සියල්ල ප්ලෑන් කළේ අපි දන්නේ නෑ ඔය දේවල්. ඔය තව කෙනෙක් කරන දේයක් මොකක් හරි. දැන් ගාන්න ගැළපිලා යන්නේ නැද්ද? ඒ අවශ්‍ය කරුණු කාරණා ඔක්කොම සැකසෙලා ඉන්නේ නැද්ද? ඒකයි කියන්නේ. ඉතින් ඔය පූජාව යන වෙලාවේ මහා වීරවන්තයෝ පිරිසක් ඔය කැලේකට වෙලා ඉඳගෙන මේ වැඩේ ඉවර කරගන්න මහ මේ දැඩි වීරිය පතනවා. ඒක වෙනවා ඒ වෙලාවට. ඉතින් ඕක ලොකු උපනිශ්‍රයක් වෙන්න පුළුවන් ඒ කාර්යතාවෙ සිද්ධ වෙන්න. ඒකයි මම කියන්නේ. එහෙම දේවල් මේ ලෝකෙ සිද්ධ වෙනවා. එහෙනම් ඔබට තියෙන වීරිය වඩන්න මේ වෙලාවට. හැබැයි මේ සද්ධර්ම මේසන සොවෙනේ කරලා ඉන්න ඕනේ. මේ සද්ධර්ම සොවෙනේ තුල සෝතාපන්න ඵලෙට පත් වුණා නම් එතනින් එහාට ඔබගේ වීරිය මත සියල්ල දෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය නම් ඕනේ. සත්පුරුෂ සංසේවනේ නැතුව හරි අමාරුයි මෙතනින් එහාට කරගෙන යන්නේ. ඒ නිසා නිරන්තරයෙන් කල්ලාණ මිත්‍ර අසුර ලබන්නේ. ඔබට බාධකයක් නැත්නම් හිමිතුනි එක මොහොතක් ඔය ගිහි ගුණේ ඉන්න එපා. ඕක මහා කුණු ගොඩක්. කි කුණු කුණු කී ජීවිතේ. අම්මා තාත්තලත් එක මං කියන්නේ. පුතා වේවන්න බැරි නම් අම්මා තාත්තත් එහෙම වැඩි දියෙන්නේ. අම්මා තාත්තා අවුරුදු 70 වුණා වැඩි නම් අනගාരികව ඉන්නේ. පුතාගේ කුටි එහා පැත්තේ ඉන්නේ. ඒත් කමන්නේ. පුතාට දෙන පුතාගේ වැඩේ කරගන්න. දුවර දෙන දුවගේ වැඩේ කරගන්න. එහෙනම් ලෝකේ අසාර දැකපු කෙනා මෙතනින් එහාට මොකද්ද කරන්නේ? ලෝකේ අසාර දැකපු කෙනාට මෙහෙම මේ දිව්‍ය ලෝක වැඩක් නැහැ. බ්‍රහ්ම ලෝක වල යන උවමනාවක් නැහැ. එහෙනම් ඒක නා සිල්වුත පරාමර්ශනය කර කර ඉන්නේ නැහැ. එහෙනම් සිල්වුත පරාමර්ශනය කර කර ඉන්නේ නැත්තම් අන්න මොකද වෙන්නේ? අර සීලබ්බත පරාමාසයෙන් මිදිලා ගියා. ඒ මිදිලා යනකොට මොකද වෙන්නේ? අර රාග ద్వේෂ ප්‍රහීන වීම නිසා ඒ යෝනිස මනෝහිකාර කරනවානේ. අහගන්න ධර්මය තුළ යෝනිස මනෝහිකාර කර කර ඉන්න නිසා මොකද වෙන්නේ? හැමතිස්සෙම අවිද්‍යා තෘෂ්ණා බහිනවා. රාග දේශ මොහ නැතෙනවා. එහෙනම් ආග දේශ මොහ යම් ප්‍රමාණයකට නැසෙනකොට අර අවිද්‍යා තෘෂ්ණා යම් ප්‍රමාණයකට නැසෙනකොට සංවරු නිසා සීලයක් හටගන්නවා. සංවර නිසා සීලය හටගන්නවා. සංවරට එන සීලං. සංවරනකොට තමයි සීල් හටගන්නේ. ඒක හොඳට මතක තියාගන්න. සංවරනකොට සීල් හටගන්නවා. ආයි තට්ටුවක් වරනකොට ආයි තට්ටුවක් සීලය හටගන්නවා. ආයි තට්ටුවක් වරනකොට ආයි තට්ටුවක් සීලය හටගන්නවා. ඊළඟ සට්ටුව වරනකොට සහ මුලින්ම ගිහිල්ලා ඉවරයි. රාග දේශ මොහ සීලෙන් පරිපූර්ණයි. කවුද සීලයෙන් පරිපූර්ණ? අරිහතුන් වහන්සේ. සීලය තියෙන්නේ කාටද මුලින්ම? සෝතාපන්න ඵලයටපත් කෙනාට. ඒකයි කිව්වේ සංවරට්ඨේන සීලං. එහෙනම් මේක අවස්ථා හතරකදී තමයි කැඩිලා යන්නේ. පළවෙනි එකේදී මේ මට්ටමට සංවැරුවට පස්සේ ඒ මට්ටමට සීලය හැදෙනවා. ඒ සීලයට තමයි පන්සිල් කියලා කියන්නේ. අනිත් ඒවා ශික්ෂා පද මිසක් සීල් නෙමෙයි. අපි දැන් පන්සිල් සමාදන් වෙමු කිව්වට හරියන්නේ නැහැ. කියන්නේ මොකද්ද? අපි දැන් පංච ශික්ෂාවන් සමාදන් වෙමු. වැරදි වචන ලෝකෙට ඇවිල්ලා තියෙන එකයි තියෙන ප්‍රශ්නේ. පන්සිල් කියන ඒවා සමාදන් වෙන්න බෑ. පහන සීල, චේතනා සීල දන්නව නේද? පහල දිනව නේද? පහන සීල, චේතනා සීල, මේ පහන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන ඔය පහ. ඔය පහ කියන එක සමාදන් වෙන්න පුළුවන් පහක් නෙමෙයි. තේරුණද? ඔය පහ කියන්නේ සීලේ ලක්ෂණ. සීලේ ලක්ෂණ තමයි ඔය කියලා කිව්වේ. ඔය පහ 100%ම දින එක ආතද? අරිහතුන් වහන්සේට. ඒ කියන්නේ අරිහතුන් වහන්සේ සීලයෙන් පරිපූර්ණයි. සෝතාපන්නයාට ඔය පහ ඇති වෙනවා. එහෙනම් දැන් මෙච්චර කල් සිල්වත පරාමර්ශනේ කරගෙන හිටපෙකින් මිදලා ගිහිල්ලා දැන් සීලයක් හටගෙන තියෙනවා. නොකැඩෙන නොමිදෙන පළදු කරන්න බැරි සීලයක්. එහෙනම් සීල් කැඩෙනවද? හා හා පුතේ දුවන්න එපා සීල් කැඩේ කියලා. හරිනවද එහෙම කිව්වට? නෑ නෑ. ශික්ෂාපද කැඩෙන්න පුළුවන්. සීල් කියන ඒවා කැඩෙන්න බෑ. ඒවා පළදු වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ බුදුහාමුදුර කියලා තියෙන අජිත් දෙයි අසබලෙයි අස අකම්මාසේ ආදී වශයෙන් වචනවල කියලා තියෙන. ඔය මොනවා කළාද ඔය බින්දින කඩන්න බෑ. ඇයි? ඒ චිත්ත ශක්තියක් ඒක. ඒක කන්ඩිෂන් එකක්. තමන්ගේ ජීවිතේ තියෙන ඉතින් එහාට මානසික මට්ටමක් ඒක. ඒක ඒක කඩන්න බෑ කාටවත්. පළදු කරන්න බෑ. ඔන්නේ නම් පින්වදින මොකද වෙන්නේ? ඔය තුන ඉවරයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඔය තුනම ගැලවිලා ගියා. ඔය තුනම ගැලවිලා ගිය කෙනා කවුද? සෝතාපන්නයි. බුදුහාමර කියනවා තීනි සංයෝජනානි පහී යන්ති. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සම්බාසව සූත්‍රයේ දුරාසන වහන්සේ කියනවා මේ මේක නැති කරගන්න විදිය කියන්නේ. එහෙනම් ඔන්න ඕක තමයි පින්වදින ඔය කියන සෝතාපන්න ඵලය. දැන් ඕක මේ මහලොකු දෙයක්. හරි ධර්මයක් ශ්‍රවණය කරගත්තා නම් පින්වදින මේ එකක්වත් මහලොකු දෙයක් නෙමෙයි. ඉතින් හරි ධර්මයේ ශ්‍රවණය කරගන්නවා. මේ දේශනා මාලාවෙම මට කියන්න ඕනකම තියෙන මෙන්න මේ ටික විතරයි. මේ ටික හරියට දැනගත්තා නම් ඔබගේ වැඩේ ගොඩ. මේ ටික හරියට අවබෝධ වුණා නම් මෙතන ඉන්නේ සෝතාපන්නිය තමයි දැන්. හරියට අවබෝධ වුණා නම් දැන් අහන්න ඕනේ මගේ හරියට අවබෝධද කියලා. දැන් මගෙන් අහනවා හරියට දැන් මට අවබෝධ වුණාද කියලා එහෙම. එහෙම අහන්න එපා. ඔබනේ දන්නේ. ඔබ දන්නව ඔබට අවබෝධ වුණාද නැද්ද කියලා. එහෙනම් දැන් ඔබ මට කියන්න දැන් ඔන්න මම මෙතන එක තව ස්ටෙප් එකක් එහාට යනවා. දැන් ඔබ කිව්ව නේද මේ ලෝකේ ආයි උපදින්න ඕනේ නැහැ කියලා. එහෙනම් මෙතන මේ මේ ගිහි ජීවිතේ ඉන්න එක මහා කුණු ගොඩක්. ආයි උපදින්න ඕනේ නැත්තම් මේක නැති කරගන්න ඔබ ගන්න ඕනේ තීරණයක් තියනවද නැද්ද? ඉතින් ඒ තීරණේ ගන්න නැත්තේ ඇයි? ඒකයි මම අහන්නේ. ඒකට අවශ්‍ය සියලුම පරිසරය හදලා දීලා තියෙනවනම් දැන් අඩුව තියෙන ඔබගේ පණ ඔබ එතනට එන එක විතරයි නේද? දැන් අපි හැවොත් එහෙම සමහර පිළිසකින් ඒ අය කියනවා අනේ අපි ආරාමයේ ඉන්නේ ඒ ආරාමයේ අය ලොකු අයගේ වැඩ කර කර ඉන්නෝනේ අපිට වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඔන්න ඔහොම කියනවා. දැන් මෙතන ඒවා තියෙනවා. මෙතන කාගෙන් රකුණ මිලිකාන්න තියෙනවා. මෙතන කාගෙන් පිළ මිලිකාන්න තියෙනවා. එහෙම මොකුත් නැහැ මෙතන. මෙතන තියෙන මොකද්ද? නිවන් දකින්න එක විතරයි. මෙතන තියෙන තනි තනින් ඇහලා තමන්ගේ වැඩේ කරගන්න. ඒකට අබේ භූමියක් තමයි හදලා තියෙන්නේ. එතන නිදහස් වෙච්ච පරිසරයක් තමයි හදලා දීලා තියෙන්නේ. සියලු ආරක්ෂා විදි විද්‍යාන සංවිධානය කරන. මොකද තියෙන්නේ මේ විශාල සංඛ්‍යාවක්. ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් ලංකාද්වීපයේම මේකත් එක්ක අනුගත වෙලා ඉන්නේ. ඔය හැම කෙනෙක්ම මේකට ඇහැ ගහගෙන ඉන්නේ. කාටවත් වරදක් කළේ නම් බේරිලා යන්න බෑ. එහෙනම් ඔබට ආරක්ෂාව එතන තියෙනවා. ඔබ විතරයි එතන නැත්තේ. පැවිදි වෙන සියලුම වික්ෂුන් වහන්සේලාට සිවුරු පිරිකර පාත්‍ර ඔක්කොම දෙන්නේ එක මහත්තය. දැන් හිතාගත්ත හැකි. ඒ මහත්තයා කියනවා 100ක් පැවිදුනා 100ටම දෙනවා කියලා. ඒ මහත්තයා පැවිදි වෙන ගමන් ඒ එතකම් පැවිදි වෙන සිවුරු දෙනාට ඒක දෙන්නම් කියලා තමයි කියන්නේ. එහෙනම් අඩුව මොකක්ද? අඩුව ඔබ. මම විශේෂයෙන් මේ තරුණ තරුණියන්ට කියන්නේ ඔබට කල් තියෙනවා මේක කරගන්න. ඒක ඔබට ඇඟේ හයිය තියෙනවා. මේක ඉවර කළා දාන්න. පාත්‍රක එකතු වෙන්න. කැමති නැද්ද මට එහා පැත්තෙන් ඉඳලා මේක කරන්නේ? මං ඉන්නේ මලත් මේක කරන්නේ. මං ගොඩ මට මුදුන් එන්න ඕනේ නැහැ කියලා. මං පැත්තකට වෙන්නේ මට කතා කරන්න තෝන්නේ නැහැ හේදි කවුරු. නිවන් දකින්න උනා එන්න ඕනේ නේද? ඒකයි තියෙන්නේ. ඒකයි මං කියන්නේ වීරිය ඇති කරගන්න මේක කරගන්න. වීරිය අඩුවක් විතරයි ඔය තියෙන්නේ. අනිත් වෙන මොකුත් නෙමෙයි. වීරිය අඩුවක් තියෙන්නේ. ඔබට වීරිය දෙන කතා මම කියන්නම්. ඔබට ධර්මයේ මම දෙන්නම්. ඔබට කුහුසක් ඇති වෙච්ච වෙලාවට ධර්මයේ කියලා දෙන්නම්. ඒ ටික ඔක්කොම මම කරලා දෙනවා නම් ඔබට මම හෝ තවත් උත්තරීය පිරිසක් කරලා දෙනවා නම් එහෙමද ඔබ අතරින් පත් වෙන කෙනෙක් කරනවා නම් ඒක. එකිනෙකාට උදව් කරගන්නවා නම් තව මොනවද දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? උපාසක උපාසිකාව දානය ගෙනත් දෙනවා නම් එතන. ගොඩනැගිලි හදනවා නම් ඔබ දන්නේ මේ ගොඩනැගිලි හදන පොඩි දුකක් නෙමෙයි මිනිස්සු විඳින ගිහිල්ලා බලන්න එතන. සල්ලි වලට වැඩ කළාට වින්දුනේ සමහර වැඩ කරන මිනිස්සු පවා. බාහුන සල්ලි වලට වැඩ කරන්නේ. නැත්තම් මේ මිනිස්සු දරුපවුල අනාතයි ඉන්නේ. රෑ දෙක තුන වෙනකන් වැඩ. ආයි උදේ 8 දැකින් ආයි වැඩ කරනවා. ඒ පළවෙනි දවෙනකොට මේනික් ගහලා ඉවර කරන්නේ. දැන් ඔබ වෙනුවෙන් පුදුම නැහිල්ලක් මිනිසු නැහින්නේ. ඒ වෙනුවෙන් අප කැප වෙලා කටයුතු කරන දෙන්නේ තුන් දෙනෙක් හැම තිස්සෙම ඇතුලේ ඉන්නේ. තමන්ගේ ව්‍යාපාර කටයුතු නවත්තල. සමහර රස්සාවල් වලින් අයි වෙලා ඉඳින එතන ඉන්නවා. දැන් ඇති මම වැඩ කළා මෙතනින් හැද මට වැඩ කරගන්න ඕනේ කියලා. එතන ඉඳගෙන මං ඉති කිව්වා ඉතින් මහත්මින් මට වැඩ කරගන්න පැවිදි වෙන්න එපා. මං පැවිදි වුණොත් එහෙනම් මෙතන කවුද කරන්නේ? ඒ නිසා මම මේ බෝට්ටු තව ටිකක් තල්ලු කරලා නගින්න. පැවිදි වෙන්නේ නැතුව පින්දුනේ එතන ඉඳලා දහ දුක් විඳිනවා මොකටද? ඔබට මේක කරලා දෙන්න. එහෙනම් ඔබ එන්න. පැවිදිලා ඔබගේ වැඩේ කරගන්න. එහෙනම් තරුණ ධර්මයන්ට මම කියන්නේ විශේෂයෙන් අම්මල තාත්තලාට මම කියන්නේ මේ දරුවන්ට ඉඳ දෙන්න මේක කරගන්න. ඔබ දරුවට ආදරෙන් ඉන්න ඔබ දරුවා ගාව ඇහැලා ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඔබට ඕනනම් දරුවයි කුටි යහපැත්තෙන් ඇවිල්ලා ඉන්න. දරුවව හැමදාම දකින්න ඔබටත් කන්න බොන්න දෙන්නම් අපි කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ ඔබගේ දරුවා තුලින් අරහතුන් වහන්සේ කෙනෙක් බිහි වෙනවා දකින්න අපි හරි කැමැත්තෙන් ඉන්නේ. ඔබට සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ කියලා මම දකින්නේ මෙන්න මේකට. මිසක් වෙහෙර විහාර පන්සල් ගොඩ නැගෙන එක නෙමෙයි. ඒවත් ගොඩ නැගෙන්න ඕනේ ඒව නැහැ කියනෝ නෙමෙයි ඒව හැම තියෙද්දේ. නමුත් අඩුව තියෙන්නේ ඕකනේ. අඩුව මොකද්ද? අඩුව රහතුන් වහන්සේලාගේ අඩුව. රහතුන් වහන්සේලා නැතුව නෙමෙයි රහතුන් වහන්සේලා හිටියේ නැත්තම් එහෙම සම්බුද්ධ ශාසනය නැහැ නේද? රහතුන් වහන්සේලා ඉන්නේ. ඒක දෙකක් නෑ අය. කොහෙද ඉන්නේ කියන එකයි ප්‍රශ්නේ. හැබැයි ඉතින් මෙහෙම ඒවා තියෙනවා. ඔබ මූඩ වෙන්න එපා. බෝඩ් ගහන්න එපා. කවුරු හරි ගාවට ගිහිල්ලා පොඩ්ඩක් කතා කළාට පස්සේ ආනේ අරහතුන් වහන්සේම තමයි හැමෙම තමයි. ඉතින් හැමතැනම ප්‍රචාර කරන අරහතුන් වහන්සේ අරහතුන්. අර උත්තමයා දන්නේ නැහැ. අරහතුන් වහන්සේ කියන්නේ බෝඩ් ගහගෙන යනවා. හැමෝටම කියන ආරෙහි අරහතුන් වහන්සේ ආරෙහි අරහතුන් වහන්සේ ආරෙහි අරියත් මෙහෙණි ආරෙහි අරියත් මෙහෙණි ඉන්නවා කියලා බෝඩ් ගහන හැමතැනම. ඔය එක්කෙනෙක් කියපු කතාව කවදාකවත් ඒ උත්තමයා කියන්නේ නැහැ. දැන් මං අරිහත් දැන් මට මේක වරහන් කියලා කියන්නේ නැහැ අය. එහෙම කියනවනේ ඉතින් අරිහත් නැහැනේ. මං අරිහත් කියවට කමන්නේ නැහැ. මං අරිහත් නිසා මට අහර විදිහට වරහන් කියලා කියයිද? සාරිපුත්‍රයන් වහන්සේ ලෝකීප දේවල් අනිත් අය කියන්නේ හේතුවක් නැහැ පින්වතුනි. එහෙනම් ඕකට රැවටෙන්නත් එපා. ධර්මයේ ගන්න. බෝඩ් ගන්න යන්න එපා. ඔය බෝඩ් ගන්න මහා මුලාවටපත් වෙච්ච මිනිස්සු. අපි ගාවලත් එනවා අපිට පේන්නේ ඉන්නවා එහෙම මිනිස්සු. ඇයිල මුලාවටපත් වෙලා ඉන්නව? හරි භක්තිවන්තයි. හරි භක්තිවන්තයි. ඒ කිසිම සද්ධාාවක් තියෙන බව පේන්නේ නැහැ. ඒ ධම්ම අවබෝධයක් පේන්නේ නැහැ. හරිම භක්තිවන්තකමක් විතරයි තියෙන්නේ. ඒ භක්තිවන්තකම නිසා කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් හෝ ගිහි කෙනෙක් අර ඉවි ගමනින් ඇවිද්දොත් එහෙම. මොකද වෙන්නේ? ඈ? හරි දැන් කවුද මේ? ආ දැන් රහතන් වහන්සේ. මේ ඉන්න රහතන් වහන්සේ. පිලින්ද වච්ච මහරහතන් වහන්සේ ඉන්න කාලේ කැමිටි එනවා මොකද වෙන්නේ? අමු අපාය ළඟ ඉන්න වෙන්නේ ගිහිල්ලා. ඇයි ඒ? මගේ අම්මෝ අර හාමුදුරුවෝ කියන හැටි. මගේ අම්මෝ අර හාමුදුරුවෝ කියන හැටි. ඔන්න දැනෙන්නේ. දැක්කද? එහෙනම් භක්තිවන්ත වෙලා හරියන්නේ නැහැ. පිටින් ශ්‍රද්ධාවට පැමිණෙන ධර්මය තුලින් විතරයි ඔබට යම් කෙනෙක් අරහතුන් වහන්සේ නමක් බව ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබ සෝතාපන්න ඵලයේ නම් ඉන්නේ. සෝතාපන්න ඵලයේ ඉන්න ඔබට කිසිම අවස්ථාවක බෑ තව කෙනෙක් අරහතුන් වහන්සේ බවින් බව තීරණය කරන්න. ඒක හොඳට මතක තියාගන්න. ඔබ අදුම තරමේ අනාගාමි මට්ටමකවත් ඉන්නවනේ යම් කිසි උත්තමෙක් අරිහත් බව අරිහත් කියලා ඔබ හිතාගන්න. අරිහත් බව හිතාගෙන අදුම තරමේ අනාගාමි ඵලයේවත් ඉන්නවනේ. එහෙනම් ඔබ සෝතාපන්න ඵලයේ ඉඳගෙන ඔය ඊට පුතන් ජන මට්ටමක ඉඳගෙන ඔබට බෑ තව කෙනෙක් අරිහත් වෙ ගැන කියන්නේ. හැබැයි මේ පුද්ගලයා කියනවා නම් කමක් නැහැ. තම ගොඩක් වෙලා තියෙන මේ පුද්ගලයා එහෙම කියන්නේ නැහැ. ඒ උත්තමිය එහෙම කියන්නේ නැහැ. අර මේ පුද්ගලයන් ඊට පස්සේ සමාජය මඩ ගහනවා. ඒකයි තියෙන්නේ. අර වෙහෙර වෙහෙර මහන්තිය මේක කරගන්න හදන උත්තරයන් සමාජය මඩ ගහනවා. ආන් අරහේ තව අරහේ තවහන්සේකින් පහල වෙනවා. ආන් අරහේ තව බුදුරේ පහල වෙනවා. කී කිය මොකද අසත්පුරුෂය මඩ ගහනවා ඊට පස්සේ ඒ උත්තරයන්. තේ උත්තරය කියපු කතාවක් නෙමෙයි වෙන්න පුළුවන් ගොඩක් දුරට. මුලාවෙන්නපත් වෙච්ච ඔබට ඔය ඇහිලා නැති ඕනේ නැත. හැබැයි එහෙම කියනවා නම් කවුරු හරි මන් දන්නේ නැහැ. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ හිටපු ශ්‍රාවක පිරිසක් ඉන්නවනේ 80 මහා ශ්‍රාවකයෝ කියලා. උන්වහන්සේලාගේ ಗುಣ බින්දු මාත්‍රයක් හරි තියෙනවනේ අනිත් අයට. හරි හඳුන්වහන්සේලා කියන අයට. ඔව්ද? ඒ ගුණ එහෙමම නැති වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේගේ ගුණේ අන්දු මාත්‍රයක් හරි තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. එහෙනම් උන්වහන්සේලා තමන්ව මුදුන්පත් කරගන්න වැඩ කරයිද? ඔබ කරයිද දැන්? එහෙනම් මේ මාර්ගස්ථව පරස්ත පිළිසක්පත් කරන්නේ නැත්තම් අරියත් උන්වහන්සේලා කරයිද? හා මට අර විදිහට හදා මේ විදිහට හදාන්කෝ කරයිද? මට හිතා ගන්න බෑ. ඒකයි මට තියෙන ප්‍රශ්නේ, මට හිතා ගන්න බෑ. ඒකයි වෙන මොකුත් නෙමෙයි. ඉතින් මම ඔබට කියන්නේ පුද්ගල නෙමෙයි, පුරුවන් තරම් උත්සාහ කරන ධර්මයයි ඔබයි එකේ ඉන්නේ. ධර්මයයි ඔබ ඒක මේ සංවිධානයේත් එක මොකද්ද මේ කියන බණ ටිකත් එක නෙමෙයි. ධර්මය සහ ඔබ ඔන්නෝ දෙකත් එක ඉන්නේ. අනිත් ඒවා කොහොම අතහැරලා දාන්න? අරිහත් කියන හැම කෙනාටම මැදලෙන්න ගිහිල්ලා සාතුරුන් වහන්සේව සාරිපුත්‍රයන් වහන්සේව දෙහි කරලා. එහෙ කිසි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේලාත් එක ධර්ම පිළිසන්දරේ දෙන්නේ, ඒකත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි උන්වහන්සේලාම හරියටම කියනවනේ උන්වහන්සේලාමයි කියලා පිළිගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ මේකයි. ඕනෙම නරියෙකුට සිංහමක් පෙරව ගන්න පුළුවන්. හැබැයි ඇවිදින විදිහෙන්, ඒකේ හැසිරෙන විදිහෙන් හඬින් වැටෙන්න වෙනවා මොකද්ද? මේ කවුද කියලා. ඉතින් මේ අරිහතුන් වහන්සේලා පහළ වෙන යුගයේ මම මේ එකම එක පුද්ගලයෙක්වත් අර මෙයා කියන දෙයක් නෙමෙයි. වැරදෙන්නම් ගන්න එපා. අරිහතුන් වහන්සේලා පහළ වෙන යුගයේ තමන් අරිහත් කියාගන්න පිරිසුත් පහළ වෙයි. ඒක නිසා පරිස්සමෙන් කටයුතු කරන්න. මං අරිහත්. නෝන දැන් මේකෙන් වැඩක් නැහැනේ. දැන් ඉතින් මාගාට ඇවිල්ලා පැවිදි වෙන්න. ඔය කරේ තියෙන මාළි මුද්ද ඔය ටික දැන් මෙතන දීලා. ඔතනින් මෙතකොට අනාගාමි. දැන් ඔහොම කිව්වොත් එහෙම. දැන් අරිහත්. තමන්ට බුද්ධියක් තියෙනවනේ සිංහදේ ඒව තේරුම් ගන්න. අරිහතුන් වහන්සේ කියලා කියන්නේ වින්නදේ. මහා ශ්‍රේෂ්ඨ උතුමේ කොහොමද හිතා ගන්න බැහැ. මෙච්චර ධනස්කන්ධයක් හම්බ කරු මමත් සියල්ල සාසනෙන් තුන් සිවුරයි පාත්‍රයටයි යන්නේ යනවනම්. රුක්ත මූලික මුළු ජීවිතේම ඉන්න හිතනවා කියලා හිතෙනවනම්. අරිහතුන් වහන්සේ මොනවද හිතෙන්න ඕනේ? මං කවුද වින්නදේ අරිහතුන් වහන්සේත් එක්ක? එහෙනම් අරිහතුන් වහන්සේලා තමන්ව මුදුන්පත් කරගන්න වැඩ කරයිද? මට ওই පුටුවේ ඉන්න බෑවල හදපන් හොඳ උස පුටුවක් ලොකුවට හදාගන්න ඕනද? මං ඒකේ තමයි මං ඉන්නේ. එහෙම කියයිද? මට හරි අමාරුයි එහෙම හිතාගන්න. එහෙම කියයිද කියලා. මොකද සාරිපුත්‍රයන් වහන්සේ නම් කිව්වේ මොකද්ද? භාවනාවට ඉඳගත්තාම වහින වැස්සට දනිස් දෙක දෙන්නේ නැත්තම් ආන් ඒ කුටියත් බොහෝම ඇති මට මගේ වැඩේ කරගන්න. ඉතින් මම සාස්ත්‍රීය සාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයන්ව දකින්න ඔය මට්ටමේ. ඉතින් මට හරි අමාරුයි අනිත් අය මේ විදිහට දකින්න. ඒකයි මම කියන්නේ. එහෙන් කියන්නේ රහතන් වහන්සේලා දුක් විඳිනවා කියලා එහෙම නෙමෙයි. දැන් රහතන් වහන්සේ නමක් AC room එකේ ඉන්න බැරිද? කවුරුරි හදලා දුන්නා නම් පුළුවන්. රහතන් වහන්සේ නමක් ප්‍රාඩ් එකේ යන්න බැරිද? පුළුවන්. කවුරුරි පන්සලේ පූජා කළා නම් ඔන්න පුළුවන්. ඒකයි මම කියන්නේ ඒවෙන් මයින්ද බෑ. ඒවෙන් මයින්ද බෑ. හැබැයි හැසිරෙන විදිහෙන් සහ කතා කරන විදිහෙන් සියල්ල හොයාගන්න පුළුවන්. කතා කරන්නේ හැබැයි ධර්මයේ හොයාගන්න බෑ විදිහක් නෑ පින්වදින ඔබට. හේතුව මම ඒකයි කිව්වේ කාගේවත් අරිහත්ත්වය ප්‍රකාශ කරන්න එපා ඔබ. ඔය තියෙන ධර්ම ඥානය. ඔබ කරන්නේ නෑ කියලා මම දන්නවා. මෙතන ඉන්න ගොඩ හරියක් මේ ධර්මය අවබෝධ කරගත්ත පිරිසක්. මම කිව්වේ ඒක අදිස්ථාන කරන්න කියලා මොකද්ද ඕනේ කියලා ඒක වැටිලායි කියලා. ඒ කියනකොට මම දන්නවා. ධර්මය අවබෝධ කරගත්ත පිරිසක් ඉන්නේ. ඔබ කවදාවත් අතෝ කී කියන්නේ නෑ. කොච්චර ඇහුවත් ධර්මයේ තේරෙන්නේ නැති පිරිසක් ඉන්නවන්නේ ඒ තමයි ඔව කී කියන්නේ හැමතැනම. ඒ නිසා හැමතිස්සෙම බලන්න පිංගුදෙනි යථාර්ථය බලන්න යථාර්ථය. කාලේ නාස්ති කරගන්න එපා යථාර්ථය බලන්න. මොකද්ද හරි කියලා හොඳට තේරුම් අරගෙන ඒක කරන්න. එච්චරයි. මොකද්ද හරි කියලා තේරුම් අරගෙන ඒක කරන්න. මම ඔබට දෙන ලොකුම අවවාදය ඔන්න ඕක. එතකොට පිංගුදෙනි ඔබව අමාරුවේ දාන්න බෑ කාටවත්. එහෙයියෝ වෙන්න එපා. මොකද්ද හරි කියලා තේරුම් අරගෙන ඒක කරන්නේ. අරිහතුන් වහන්සේලා ඉන්නවා මේ ලෝකේ. කොහේද ඉන්නේ කවුද කියන එක ගැන මගෙන් අහන්න ඒවා මන් දන්නේ නැහැ. ඉන්නවා. ඒකාන්තයෙන්ම ඉන්නවා. ඉදිරියේදී පහළ වෙනවා. ඉදිරියේදී ඔබට දැක ගන්න පුළුවන් ඉරිදීන් වඩින මහරහතන් වහන්සේලා. ඒකාන්තයෙන්ම පුළුවන්. ඒකට ටික කාලයක් යනවා හැබැයි. ඒකට හේතුව පින්වදෙනි මුලින් පහළ වෙන්න ඕනේ දාස් ගණනින් අරිහතුන් වහන්සේලා පළමු කොට. ඒ පළමු කොට පහළ වෙන අරිහතුන් වහන්සේලා සිව්පිලිසින් දියාපත් අරිහතුන් වහන්සේලා පහළ වෙයි. ගොඩක් දුරට. ඒ අය පහළ වෙලා මේ විශ්ව ධාතු ඒකට අනුගත වෙනකොට අර උපනිෂ්‍රේ කාරණා හැදලා එනකොට එතනින් මැද්දේ හරිය පහළ වෙන. එහෙනම් තව අවුරුදු අපිට 5-15ක් අතර වගේ පහළ වෙයි පිරිස. ඉස්සෙල්ලා අරිහතුන් වහන්සේලා පහළ වෙන්න ඕනේ. අර අවිඥාලාභී අරිහතුන් වහන්සේලා ඊට පස්සේ පහළ වෙන්න ගන්නවා. පහළ නොවෙන්න හේතුවක් නැහැ. බුදුන් ලෝකේ පහළ වෙන්න කලින් හිටපු අසිත තාපසයා නිවාඩුවගත කරන්න බ්‍රහ්ම ලෝකෙට නම් යන්නේ. බුදුන් පහළ වුණාට පස්සේ උන්වහන්සේගේ සද්ධර්මයේ තියෙන වෙලාවේ උන්වහන්සේගේ බුද්ධ කායයට පණ දෙන වෙලාවේ. එහෙමයි පහළ නොවෙන්න හේතු තියෙනවා. ඒකෙන් මං කියන්නේ වීර්යවන්තයෝ නැහැ. ඔය කැලේ භාවනා කරන හාමුදුරුවෝ ඉන්නවා. අරිහත් වෙන්නපත් වෙලාද නැද්ද කියලා දන්නේ නැහැ. උන්වහන්සේට පුළුවන් උඩ පා වෙන්න. මැජික් පෙන්වන්න උන්වහන්සේ දෙන්නේ නැහැ. පොළවෙන් උඩට ඉස්සෙන්න පුළුවන්. ඉතින් ඔබ තව ටිකක් දිනු කරාම බැරිද ඔතනින් යන්න? විශේෂයෙන්ම අරිහත් උන්වහන්සේලාට බැරිද? පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම හැමෝටම කියන්නේ යම්කිසි උත්තමයේ ඔය ස්ථානයේ අරිහත් වෙන්නපත් වුණොත් ඒ උත්තමයට වැඳ වැටලා කියන අනේ ස්වාමීනි ලෝක සත්‍යයේ හිතසෝපේ නිසා අවිඥා පාදක චතුර්ථ ධානයට සම්බන්ධින්න කියලා. එහලා අවිඥාවන් සම්පූර්ණ කරගන්න කියලා. ආදන් වහන්සේ නමක් කරන්නේ නැහැ ඕක. ආරාධනා කලි නැත්තම්. මොද උන්වහන්සේලා වද විඳලා ඉවරයිනේ. තවදුරටත් වද විඳින්න ඕනේ නැහැ දේවල් කෙරෙහි. ඒක නිසා උන්වහන්සේලා දෙන ඒවා කෙරෙන්නේ නැහැ. උන්වහන්සේලා ආරාධනා කරන ලෝක සත්‍යයේ හිතසෝපේ නිසා එක උත්තමයක් හරි මේකට සම්බන්ධින්න කියලා. ආන් එහෙම ආරාධනාවකින් උන්වහන්සේලා සම්බන්ධ ඊට පස්සේ. ඒ සම්බන්ධුනට පස්සේ මේ උන්වහන්සේලා කියලා කාටද මේ කියන්නේ මම? කාටද මේ කියන්නේ? ඔබට. මේ මවා ගන්න එපානේ. මේ ඔබට කියන්නේ ඔබට. මම මේ උන්වහන්සේලා නාමයෙන් ආමන්ත්‍රණය කරන මේ ඔබට ඔබගේ අනාගතේ ඔබ. ඇතෝ කුටු ඉඳගෙන සාදු සාදු කියලා හරියන්නේ නැහැ. ඒකයි මගේ තරුණ තරුණියන්ට මම මේ කියන්නේ. ඔබ තුලින් තමයි මේ මහා උත්මය බිහි වෙන්නේ. මේ භව ගමන නසා ගන්න ඔබ තුලින්. ඉවරයි මේක ඔක්කොම. ආයි හරක් නිදහස් කර කර දඟලන්න ඕනේ නැහැ. මේක ඉවරටම ඉවර කළා දාගත්ත හැකි. වීර්යය වඩන්න. ඉන්නවා බින්දුනේ කාන්තාව බොහෝ පිරිසක් ඉන්නවා. තරුණ කාන්තාව පිරිස. අත මෙහෙම තියාගෙන ඉන්නේ කියද්දී. මේක කරනවාමයි කියලා. ඒකයි මම කියන්නේ. ඒ ආයත එකතු වුණා නේද? ටීම් එකක්. ඒ ටීම් එකක් කියන්නේ නිවන් දකින්න බෑ ටීම් එකක් කියලා නමුත් වීරිය වඩා ගන්න පුළුවන්. එතන ඉන්න කවුරු හරි කෙනෙක් උකට ළිවෙ හිටියොත් එහෙම. ඒ කෙනා ගාවට අනිත් කෙනා ගිහිල්ලා කියනවා රත්ත බින්නේ ණය වෙන්න දහදන්නේ. යන් ගිහිල්ලා මේ වැඩේ කරගමු. ඔව් මේ කර්මස්ථානේ වැඩද මම මේක වඩන්න. දෙන්න දෙපැත්තෙන් ඉඳගත්තා කර්මස්ථානේ වඩාගෙන ගියා. ඇද්ද ගැරලා බලනකොට අර යන්න වැලි පොළවේ දන ගන්නවා තව විසුණු හන්දේ නම. තව කෙනෙක් ගෘහ සමූලයක් අට තව කෙනෙක් හිටගෙන ඇවිදිනවා දැන් පය දෙකක් තිස්සේ ඇවිදිනවා කකුල් ගෙවෙනකන් ඇවිදිනවා දරිස් පොල් කඩ ගෙවෙනකන් දන ගන්නවා තව කෙනෙක් කකුල් මේ කකුල ඔබාගෙන ඉන්නවා වතුරේ තව කෙනෙක් Taman ඉඳ ගන්න දෙන කුෂන් එකේ වතුර දාලා ඒක ලුඩු තියාගෙන භාවනා කරනවා හිදිමත හැදෙන ඉන්න ඕන් ඔහොම උත්තරමයන් තමයි දකින්න හම්බෙන්නේ ඔබට ඔය ඉන්නේ වීරියවල නයි ඇයි නිවන් දකින්නේ කවද්ද මේ දැන්නේ දැම්මලොත් දැන් අමතක වුණා අවිනිශ්චිතයි කියලා හේතුන්ගෙන් හැදිලා තියෙන මේ අපි වශයෙන් තියන්න බෑ අවිනිශ්චිතයි ඒක නිසා මේ දැන් ඊළඟ මොහොත ගැනත් කෙලෙන්න ඕනේ අපි ඊළඟ මොහොත මොනවා වේද දන්නේ නැහැ පෙලෙනවා එහෙනම් මේ පෙලීමෙන් නිදහස් වෙන්න ඉතින් ඔතන මේක කරන්නේ ඉතින් ඒකයි මම ඔබට ආරාධනා කරන්නේ එහෙනම් දැන් අම්මේ තාත්තේ කින්නෝ නම් දරුවෙකුට මේක කරන්න දෙන්නේ නැති සුදුසු නෑ නේද ඔබ ඔහොම ඉන්න එක සුදුසු නෑ නේද ඔබගේ ගිහි ජීවිතේ ඉඳගෙන මේ කුණු කොටට වැටෙන එක සුසු නැහැ නේද? එහෙනම් වහා දරුවව නිදහස් කළා ඔබත් නිදහස් වෙන්න. එහෙනම් Taman ඉන්න පුංචි දරුවංග ලෝකේ අල්ලන්න යවන්න එපා දැන් ඉතින්. මේක නිවන් දකින්න කාලේ. මහරහතුන් වහන්සේලා බිහි වෙන කාලේ ඔබ ඔබගේ දරුවව දොස්තර කෙනෙක් කරලා මක් කරන්නේ? දොස්තරලා නිවන් දකින්න එනවා. එහෙනම් ඔබ ඔබේ දරුවව මහරහත් කරන්න හදන්නේ නැතුව වෙන මොනවද කරන්න හදන්නේ? ඔබ තීරණයක් ගන්න. ඔබනේ ওই දරුවට හොඳ නරක කියලා දුන්නේ. එහෙනම් අද දරුවට හොඳ නරක කියලා දෙන්න දරුවට. දරුවට හොඳ නරක කියලා දීලා දරුවට පාර වෙනාන පුතේ මෙන්න මේක තමයි දිනන පාර. පුතේ අද මට අවුරුදු 45ක් වෙනවා පුතේ. මං තාම පෙරදිලා ඉන්නේ. මං තාම පෙළෙනවා. මම දැන් අවුරුදු 60යි පුතේ. මං තාම පෙළෙනවා. මම උඹල නිසා පෙළෙනවා. මේව නිසා පෙළෙනවා. මං හදාගත්ත දේවල් නිසා මං පෙළෙනවා. එහෙනම් පුතේ මං තාමත් පෙළෙනවා නම් උඹත් මේ ගමන ආවොත් එහෙම උඹත් අවුරුදු 60ක් කරලා පෙළි තමයි ඉන්න වෙන්නේ. එහෙනම් මං මේ ආපු පාර වැරදි මගේ පුතේ. මේ පාර තියනවා දැන් මෙන්න මේ පාරේ උඹ ඵලයන් උඹට දිනන්න පුළුවන්. නැත්තම් පින්වතුනි ඔය ඔබගේ ව්‍යාපාරයේ දෙන්න බලලා තමන් ඉන්න හොඳම හතුරට තමන්ගේ දරුවට දෙන්න එපා ඔය ව්‍යාපාරේ. ඔය ව්‍යාපාර නිසා ඔබ සතුට වෙනවද දුක් වෙනවද කියලා ඔබ හිතලා බලන්න ඇත්තටම. උදේ ඉඳලා රෑ වෙනකන් ඔය ව්‍යාපාර නිසා නැහිනවද නැද්ද කියලා ඔබ හිතලා බලන්න ඇත්තටම. උදේ ඉඳලා රෑ වෙනකන් නැහින ඔබ පවත්වාගෙන යන අප්‍රමාණ දුක් විඳිනවා. ප්‍රොෆිට් මාජින් එකක් ගන්නවා. මේක මේ අවුරුද්දේ මෙච්චර ප්‍රොෆිට් තියෙන්න ඕනේ කියලා ගන්නවා. ලාභ තියෙන්න ඕනේ කියන. අරගෙන ඉන්නලා මොකද කරන්නේ? ඕක උපාදාන කරගෙන ඕක කිරීම සඳහා මොකද කරන්නේ? පුරුවන් තරම් දහවල් වැඩ කරනවා. තේමකයන්ද බයිනෝ දොස් කියනවා. කරපම් මේක වංචා කරනවා කොහෙන් හරි ඕක ගහ හිමින් ගහලා දාහන් ඕක ආහාර වරෙන් සල්ලි ටික ඉතුරු කරගත්ත හැකි එතකොට ඇයි ඒ අර මාජින් එක තියාගන්න දැක්කද උපාදාන කරගත්තාම වෙන වැඩ ලෝකේ සාරය කියලා අල්ලගත් එකක් පව් කරන හැරෙන්නේ වෙන දෙයක් කරන්නේ නැහැ පිංගතු එහෙනම් මේ දේවල් වලින් මනාකොට තේරුම් ගන්න ඔබට දෙන්න යන්නේ මොකද්ද ඔය දරුවට කියේ ලක්ෂ ගානක ව්‍යාපාරයක් කරන ආපුතේ ඔබ මේක ගණන් කියලා දෙනවට වඩා හඳුක බෙල්ල කබලා දාන්න ඇයි පුතේ මම පව් කන්දක් අරගෙන මේ ව්‍යාපාර නිසා ඔබත් මේ කන්ද කරගහපන් කියලා දීලා හරියනවා. අමාර මහතුරු මට හෙලගෙන මන් නිදහස වෙනවා මහත්තයෝ. මන් නිදහසලා මන් නිවන් දකින්න එනවා. මගේ ව්‍යාපාරේ මන් දරුවන්ට දෙනවා. මං කිය අනේ මහත්තයෝ මෙහෙ එන්න. මම විහිියක් දෙන්න. ගිර දරුවෝ තුන් දෙනා විහිෙන් ඇල්ල දාන්න ඊට වඩා හොඳයි. ඇයි ඒ? ඔබ නිදහස් වෙනවා කියලා වචනේ පාවිච්චි කළේ ඇයි? ඇයි කින්නොත් මේ මහත්තයා නිදහස් වෙනවා කියලා වචනේ පාවිච්චි කළේ? එහෙනම් මේ මහ කරදරයක් නේද මේ දරාගෙන හිටියේ? එහෙනම් තමන්ගේ ලේයින් මාසින් හැදිච්ච තමන් ඔච්චර ආදරය කරන දරුවට ඔය කරදරේද දෙන්න හදන්නේ? නැතනම් තමන් නිදහස් වෙනවා කියන අපදැන නෙමෙයි දරුවෝ තියන්න ඕනේ. පුතේ මම අවුරුදු 60 දී නිදහස් වෙනවා දැන් උඹලා අවුරුදු 25 දී නිදහස් වෙනවා මගේ පුතේ. මම මේක රහින් දෙමු අපි හතුරට දෙමු අපි ලොකුවම් උඹලගේ ලොකුවම් හතුරන්නේ නා මේක දෙමු උන්ට හදින්නේ කියලා. පරෙල්ලා අපි යන නිවන් දකින්න. ඕක නෙමෙයිද පින්වතුනි හිතෙන්න ඕනේ යථාර්ථයේ දහින කෙනාට. එහෙනම් යථා තමන්ගේ ආත්ම වංචාව කරන කෙනා මොකද කරන්නේ? මේ වෙලාවේ ආවුනේ නැත්ත නේද? තේරිලා නැහැ. ගෙදර ගියාම ලෝකෙට ලොක්කා මන් තමයි. තව යථාර්ථේ නම් ඔන්න ඕක නේද? ගැළවීමක් නැහැ නේද? ওই ගොඩ ගහන හැම එකක් නිසා මොහොතක් නැර පෙරෙනවා. මම එංගලන්තයේ ඇසුරු කළා පින්වදින හොඳ සල්ලිකාරයෝ මිලියනර්ස්ලා කියන විරිස්. සමහර විරිසිට මාව ඇසුරු කරන්න හරි කැමති අය. මේ කතාවට මහල ගියාට පස්සේ ඔය බොහොම ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට මට කෝල් එකක් දෙනවා පුතා මේ පැත්ත ඇවිල්ලා යන්න පුළුවන්ද කියලා. සිංහල කතා කරන්න පුළුවන් අයත් ඔය අතරේ හිටියා. හොඳ සල්ලිකාරයෝ. ඉතින් ගිහිල්ලා පොඩ්ඩක් කතා කරගෙන ඉන්නවා. මම පැයක් කතා කරගෙන හිටියොත් එහෙම එතන. අඩුම තරමේ මිනිස්සු 30කටවත් බයිනවා මේ පැය ඇතුළත. කෝල් එකක් අහම කුණු හරපෙන් කතා කරන්නේ. මහා ව්‍යාපාරිකයෙක්. ඇයි? පුතා මට මේක තියාගන්න බෑ පුතා මෙහෙම නැතුව මම ඒක වඩ දෙන්නේ මට එපා වෙලා පුතා මට අවුරුදු 67ක් දැන්. ඒ ව්‍යාපාරික ස්ථානේ විකුණුවොත් අඩුම තරමේ බ්‍රිතාන්‍ය පවුම් මිලියන් 50කට විතර විකුණු හැකි ඒ තරම් මහා විශාල විල්දිමක් ඒක. ඒ තරම් මහා සල්ලි කන්දක්. නව සැපයක් තියෙනවද? නිකන් හිතලා බලන්න. මහා දුකක් විඳින මේ මනුස්සයා. හැබැයි හිතෙන්නේ නැහැ දුකක් විඳිනවා කියලා ඒකයි තියෙන ප්‍රශ්නේ. හුදුම පිළීමකින් බෙලෙන්නේ. කියන්නේ මේ පොඩි මිස් එකක් වුණොත් මේ ඔක්කොම ඉවරයි පුතා. ඉතින් මුන් මේක මිස් කළොත් එහෙම මුන්ට නෙවෙයි නැති වෙන්නේ මට නෑ තියෙන්නේ මේ ඔක්කොම. එහෙම තමයි හරිනේ කියන කතාව. උන්ට නෙවෙයි තමයි නැති වෙන්නේ එයාට තමයි නැති වෙන්නේ. ඇයි? උන් නෙමෙයි අල්ලන් ඉන්නේ එයා අල්ලන් නෑ. එහෙනම් පින්වතුනි ඔය සල්ලි තියනවා කියන අය සතුටින් ඉන්නවා කියලා නම් ඒක බින්දුවක් හිතන්න එපා. පුදුම දෙලින්දකින් වෙලෙන්නේ මම මොකද කියන්නේ මම මිනිසුන් ආශ්‍රය කරලාදී මම හැමතිස්සෙම ධර්මානුකූලව එයා දිහා බලන් ඉන්නේ. ඒ බලන් ඉනකොට මට හොඳට පේනවා මේ මේ මේ චරිතවල හැටි. හරි පව්. හරි හොඳ මිනිස්සු හැබැයි. හරි හොඳ මිනිස්සු. නමුත් පව්. ඇයි පව්? ඔය කියන කතන්දරේ හැරි. තේරෙන ඔබ මොකද්ද දරුවට දෙන්නද? මෙතන දොස්තර මහත්තයෙක් ඉන්නවනම් මට මේ නිකන් කියන්න ඔබ සතුටින් ඉන්නේ කියලා. වෛද්‍ය වෘත්තිය නිසා සතුටින් ඉන්නේ කියලා. ඔබ 24/7 වැඩ නේද? දැන් කතා කරලා සොෆ්ට්වෙයාර් එකෙන් දැන් යන්න ඕනේ නේද? නිකන් හිතලා බලන්න. කොහොමද නිදහසක් කියලා? වෛද්‍ය වෘත්තියනේ මේ ලෝකෙ තියෙන උතුම්ම වෘත්තිය. ඒකයි මම ඒක ගත්තේ. ඒකට පාත් කරන්න හැම නෙමෙයි. මේ ලෝකේ තියෙන උතුම්ම වෘත්තියක්නේ වෛද්‍ය වෘත්තිය කියලා අපි බොහොම ගරු කරනවානේ ඒ අයට. ඒකනේ අපි වෛද්‍යවරු කරන්න හදන්නේ අපේ දරුවන්. ඉංජිනේරුව කරන්න ආදිවාසීන් දේවල් හදන්නේ. නමුත් තේමෙන්නේ මේ පෙළීමේ නිදහස්ද? වෛද්‍යවරයාට දරුවෙක් හම්බ වුණොත් එහෙම දරුවා නිසා පෙළෙන්නේ නැද්ද? වෛද්‍යවරයා වාහනයක් ගත්තාම වාහනේ නිසා පෙළෙන්නේ නැද්ද? වෛද්‍යවරයා ෆෝන් එක නිසා පෙළෙන්නේ නැද්ද? රැකියාව නිසා පෙළෙන්නේ නැද්ද? කොහෙද පෙළීමේ නිදහස වීමක් තියෙන්නේ? හොඳයි කියලා අල්ලගත්තට පස්සේ ඒක රමණීය කරන්න දුක් විඳින්නේ නැද්ද? ගියක් හදාගත්තට පස්සේ ඒක මේන්ටේන් කරන්න දුක් විඳින්නේ නැද්ද? එහෙනම් ලෝකේ තියෙන හොඳම වෘත්තියත් ඔහොමයි නම් පොල් කඩන එක ගැන මොනවද තව කතා කරන්න තියෙන්නේ? එහෙනම් දරුවන්ට උගන්වන්න හදන්නේ මොනව කරන්නේ? හේතු වාසනා වන්දින විතරයි මම මේ කියන්නේ. අනිත් ලෝක සත්‍ය ඉස්කෝලේ යන්න ඕනේ මගේ අම්මේ. නැත්නම් දානි ටිකක්වත් හම්බ වෙන්නේ නේද? හොඳට රස්සාවක් කරලා සල්ලි දීලා පොනේ දානි ටිකක් හම්බ වෙනවා. හේතු වාසනා වන්දිය මොකද්ද කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ තීරණය කරන්නේ. ලෝක සත්‍යයම නිවන් දකින්න බෑ. මයි ගුරු හාමුදුර මඩ දීපේකාව වාදයක් තමයි ඒක. මුළු ලෝකෙම ඉන්නා වේ නිවන් දකින්න උත්සාහ කරන්න එපා කියලා. මම වචනයක්වත් කියලා නෙමෙයි. බුදුහාමුදුරනේ දන්නවා ඇති ඒක මම කරන්න හදනවා කියලා. අද ලෝක සත්‍යයම අරමුණු කරගෙන තමයි කියන්නේ මේකදී හේතු වාසනා වන්දින් මේක තේරෙන්නේ. ලෝක සත්‍යෙත් පවුනේ. මේ මොකුත් දන්නේ නැති වුන් ඉන්න පවුනේ. ඒක නිසා මම අපේ මහතුරුන්ට කියලා තිනවා මේ බොහොම මාර්ගඵලලාවි මහතුරුන්ට මේක ඉංග්‍රීසියෙන් හරවන්න පටන් ගමු කියලාද. දැන් බුදුබණ සිංහල කියලා මෙච්චර කල් ආව දැන් ඉස්සරහට බුදුබණ ඉංග්‍රීසි කියලාත් එනවා එකක්. ඊළඟට තව එකක් එයි. බුදුබණ ඉටාලියන් කියලා. බුදුබණ හින්දි එක එක જાතියෙන් එයි මුඛයකට හරි තේරුම් ගන්න. එහෙනම් ඔබ තව භාෂාවක් දන්නවා නම් ඒක හරි වටිනවා. මේ අවබෝධ කරගත්ත ධර්මයේ එනසින් කියන්න ඕනේ හැබැයි. සිංහලෙන් අවබෝධ කරගන්න නැතුව බෑ. සිංහලෙන් අවබෝධ කරගෙන අනිත් ඉතින් කියන්න ඕනේ. මුඛේ කරේක නිවන් දකින්න. ඕයාට ඇතිනේ ලක්ෂයකට එකෙක් හරි හේතු වාසනාවන්තේ. අනුමතරේ හොඳට ජීවත්වත් වෙන්නේ නැත්නම් මේ අවබෝධ කරගත්තා. හැබැයි නිවන් දකින්න මග තියෙන නම් බුදු දහම තුල විතරයි. ඉතින් ඒක අධ්‍යයනය කරගන්න ඔබට සිද්ධ වෙනවා මේ කටයුතු වලට සහභාගී වෙන්න. දැන් ඔබට තේරෙන්නේ නැති මේ වෙදනේ මේ මේකේ ගිහිල්ලා නම් වැඩක් නැහැ කියලා. මට ওই ටික විතරයි කියන්න ඕනේ. නිවන් දකින්න විදිහ කියලා දෙන්න ඕනේ නැහැ මට. අඩුම මේ ටික අවබෝධයට ගන්න. අඩුම. හතර පහෙන් නිදහස්නේ. දැන් මේ කියපුවා ජීවිතේට දාන්න. මේ වෙනකොට සෝතාපන්න නැත්තම් කරන් තියෙන යෝනිසෝ මනසිකාර කරන්න ජීවිතේට දදා බලන්න. අර මුදුන් කැඩෙනකම් බලන්න. අවිද්‍යාව තෘෂ්ණා මුදුන කැඩෙන්නකම් මේක ජීවිතේට දදා බලන්න. මේ කියපු ටික. මේක දරුවට දැම්මම මේ උඹට දැම්මම එතම දැම්ම දාන හැම එකකම එන ආන්සර් එක මොකද්ද? yes yes yes yes yes නා. එහෙනම් yes නේ. එහෙනම් දැන් දහසක් න්‍යායයන් එන්නේ නැද්ද ඔළුවට? නාහත් දේවල් උඩට එන්නේ නැද්ද නිවන් දකින්න විදිය ගැන? මොකක් දැක්කත් දැන් මොකද හිතෙන්නේ? හා දැන් මේ විදුර දැක්කහම මොකද හිතෙන්නේ? හේතුන්ගෙන් නේද හැදිලා තියෙන්නේ? දැන් මේක දැනගන්න ඕනේ කැල්සියම් සිලිකේට් වලින් මේක හැදිලා තියෙන කැල්සියම් කාබ්නේට් වලට මේක දාලා මේක හැදෙන්න ඕනේ කියලා එහෙම දැනගන්න ඕනේ. නෑ ඒ වෙන පැත්ත. ඒ ලෝකේ පැත්ත. ඔය සමහරුන්ට කියනවා ඉතින් ගුරුවරු දෙනවා මේ අර සෝතාපන්න ඵලයේ පැත්තක තියාගෙන භාවනා කරන පිරිස ඉන්නවනේ. එහෙම පිළිස අපි ගාවට එනවා භාවනා කරලා. ඇවිල්ලා කියනවා පඨවි ආපෝ තේජෝ ගැන පඨවි ආපෝ තේජෝ වායෝ ගැන මම දැන් මේ දවස්වල භාවනා කරන්නේ. ධාතු මනසිකාරයේ ඉන්නවා. දැන් මට තේනවා මම මෙහෙම යනකොට මට තේනවා දිව්‍ය ලෝකවල ධාතු කොහොමද හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මේ ආකාශ ධාතු කොහොමද හැදිලා තියෙන්නේ. දැන් මෙහෙම මේ සංයුතිය මෙන්න මෙච්චරයි. එන්න මෙච්චරයි. ඉතින් මං හරිද කියලා අහනවා. මං කියනවා ඔබතුමාගේ හොතුමියගේ ගුරුවරයාගෙන් අහගන්නකො. හරිද කියලා. මං නම් දන්නේ නැහැ. එකෙනි මගේ හාමුදුරුවන් වහන්සේ නම් කිව්වේ ධාතු මනසිකාරයේ වඩන්න කියලා ධාතු උන්න තියෙන චන්දරාගය නැති කරගන්න මිසක් ධාතු කොහෙන්ද හැදිලා තියෙන්නේ කොහොමද මොන සයිද්ද කොයි වගේද ඔය ඔවා හොයන්නේ නෙමෙයි ලෝකෙට ඇලිත් එක ලෝකේ සාරයි කියලා මුලා දෘෂ්ටියෙන් ඉන්න කෙනා වෙනදි මොකක් වඩන්න ගියත් අන්තිමට ලෝකෙට ඇලෙනවා මිසක් ඒකෙන් එළියට එීමක් නැහැ ඒකයි කියන්නේ සෝතාපන්න වෙන්න කලින් භාවනා කරලා වැඩක් නැහැ කියලා ඇයි ලෝකේ සාරයි කියන දෘෂ්ටියටපත් වෙච්ච කෙනා හැමදෙස්සෙම බලන්නේ මොකද්ද නිල් එළියක් ආව ගමන් බලන්නේ විශ්ව දෙවියන්ගෙනගෙන සාත්‍තර කියන්න පුළුවන්ද කියලා බොරුද ඉතින් ලෝකේ සාරයි නම් තව මොකන්ද කරන්නේ තියෙන්නේ සාරු ලෝකේ මොකක් හරි තැනක් ලැබෙන්නේ නැහැ මට මොකක් හරි තැනක් ලැබෙන්නේ නැහැ ඒකයි අන්නේ තැන ගන්න තමයි හදන්නේ එහෙනම් විශ්වදේයෝ වෙන්න නිල් පාට වෙන්න වෙන්න තියම විශ්වදේයෝ තමයි කියලා දැන් ඒක අරමුණු කරගෙන ඒක වඩනවා ඉතින් මේ මන කියන්නේ කවුද විජ්ජාකාරයෙක්නේ ගාන්ට විද්‍යාව හදලා දෙනවා විසුණු දෙවියෝ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? විසුණු දෙවියෝ මේ පැත්තට මේම උනානේ පාත් උනානේ. විසුණු දෙවියෝ මට වැන්ද බල. දැන් විසුණු දෙවියෝ වැන්ද කියලා හදා ගන්නවා. ඇයි තමත් මුදුන් එන්න හදන්නේ? විසුණු දෙවියෝත් එහා පැත්තේ මුදුන් එන්න ඕනේ. එතන ඉහළ ඇයලා කියනවා පිස්සු වැදුනා කියලා. කරු මෙල වෙලා තියෙන මේක ඊට පස්සේ කියන්නේ මොකද්ද? භාවනා කරන්න කියලා පිස්සු වැදුනා. භාවනා කරන්න එපා. ඔබ හිතනවද මගේ සාස්ත්‍රුන් වහන්සේ කියපු දේ අහලා වැඩ කරපු එකට පිස්සු හැදේ කියලා? එහෙනම් හිතනවද ඔබට? මේ ලෝකේ අනිත් පැත්ත කරකුණක් තියෙනවා. මගේ සාස්ත්‍රුන් වහන්සේ කියන දේක් අහලා වැඩ ගන්න එකට වරදින්න හේතුවක් නැහැ. වැඩේ වෙලා තියෙන්නේ මගේ සාස්ත්‍රුන් වහන්සේ කියන දේවල් අහන්නේ උන්නේ. හිස ගිනි ගත්ත එක එකින් නිවෙලා සෝද නිවන් නැහි. මම වෙන්නද කොහොමද වෙන්නේ කියලා භූමි දෙක කෑන්නයක් ගන්න මහත්තයා. නාල වෙන්නද? හිතර ගින්දර දැම ඇවිලුවා. දැන් කොහොමද ඔක නිවා ගන්න? පුතා ඉස්කෝලේ යන්න තියෙනවා නේ. පුතා ඉස්කෝලේ දාලා ඇවිල්ලා මොක නිවා ගන්නවද? එහෙනම් මේව තේරුම් ගන්න ඕනේ වචන විතරක් නෙමෙයි ඔය ඇදින අර්ථය මොකද්ද කියලා තේරුම් ගන්න. එහෙනම් හිත ගිනි ගන්න එක එකින් නිවන ලෙස කියන්නේ මොකද්ද? මේ මේ මහා මහා මේක කරගන්නවා. මහා මහා කරගන්න එහෙනම්. තව අවුරුදු පහක් ඉස්කෝලේ කියලා ඩිග්‍රී කරලා ඉවරලාම හැවිදිනවද එහෙනම්? ඒ තීරණේ දිනව බාති. හැබැයි ලෝකෙට කියන්න එපා නිවන නැහැ කියලා. ඔබ ලෝකෙට කියන්න එපා මම මාර්ගේ වඩනවා වැඩෙන්නේ නැහැ කියලා. සමහර අයලා කියනවා මං වඩනවා වැඩෙන්නේ නැහැ. මං හිතනවා දැන් කොච්චර වෙලා වඩනවද? මං උදේට පැයක් හවසට පැයක් අනිවාර්යයෙන්ම වඩනවානේ. මොකද ආ බොහොම හොඳයි. උදේට පැයයි හවසට පැයයි වඩනවලු වැඩෙන්නේ නැහැලු. දැන් සාමාන්‍යද ඔය කතාව? උදේට පැයයි හවසට පැයයි වඩනවා වැඩෙන්නේ නැහැ. නිකන් හිතාගන්න මේකද? ඒකයි මං කියන්නේ. ඒක වැඩෙන්නේ නැහැ කියලා වැඩෙන්නේ නැහැ නේද? ඉතින් උදේට පැයක් වඩලා හවසට පැයක් වඩලා කොහෙද ඕක වැඩෙන්නේ? මේකට යෙදෙන්න ඕනේ, මේකට කල් ඕනේ, විවේක නිස්සෘත වෙන්න ඕනේ. හිතේ දාහත් දේවල් තියාගෙන මේක කරන්න බෑ. විවේක නිස්සෘත වෙන්න ඕනේ. එතකොටයි විරාග නිස්සෘත, නිරෝධ නිස්සෘත, වොස්සග්ග පරිණාමී සති සම්බොජ්ජංගේ වැඩෙන්නේ. නිකං සති සම්බොජ්ජංගේ වඩන්න කියලා නෙමෙයි බුදුහාමුදුරුව කිව්වේ. විවේක නිස්සෘත, නිරෝධ නිස්සෘත, විරාග නිස්සෘත, නිරෝධ නිස්සෘත, වොස්සග්ග පරිණාමී සති සම්බොජ්ජංගේයි වඩන්න ඕනේ. එහෙනම් නිකම් නිකං සති සම්බොජ්ජංග වැඩන කියලා සිහියෙන් හිටිය කියලා හරියන්නේ නැහැ ඔකට. නෝ දැන් පැයක් ඇදුවොත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? පැයක් හරි කරන එක හොඳයි. ඒකේ වරදක් කියනවා නෙමෙයි. නෝදි මාර්ගේ වැඩෙන්නේ නැහැ කියලා කිව්වම ඉතින් ඒක සාධාරණයි. එහෙම වැඩෙන්නේ නැහැ තමයි. වැඩෙන්න නම් මේකට අනුගත වෙන්න ඕනේ. මේකට අනුගත වෙලා වැඩ මේ කරගෙන යන අයට තමයි මේක වැඩෙන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ ඔබට ඉතින් හැමදේම මාපි කරලා දෙන්නම්. ඔබට තියෙන ඔබගේ වැඩේ කරගන්න කියලා. ඔබ උවනේ උත්සාහ කරන්න ඒක කරගන්න. වෙලා කියනවා මොකද? දැන් එහෙනම් මේ අද මේ කතා කරපු සද්ධර්මය ගැන. අද මේ කතා කරපු සද්ධර්මය ගැන. ඔබට අන්තු මාත්‍රියව සැකයක් ඉදිරු වුණා. යම් දහම් න්‍යායක් කතා කරගෙන ගියා අපි අන්තු මාත්‍රියව සැකයක් උදා වුණා නම් බින්දුතුනි ඒ සැකය දුරු කරගන්න චිත්තේ ගහල ලියන මේ මහතුරුන්ට බාර දෙන්න. මට මෙන්න මෙතන මෙන්න මේ පොඩි සැකයක් තියෙනවා ඒ සැකය දුරු කරලා දෙන්න කියලා. ඔබ තර්ක කරන්නේ තමන්ගේ ජීවිතෙත් එක්ක තර්ක කර බලන්නේ මේ හැම එකක්ම දදා මේ එකක්වත් එකකට එකක් ගැළපෙන්නේ නැද්ද කියලා. මොකද මම එහෙමයි ධම්ම අවබෝධ කරන්නේ. මං කීප පළිට එහෙයි කියලා පිළිගන්න කෙනෙක් නෙමෙයි. මම සද්ධර්මය අරගෙන ඉවරලා මගේ ජීවිතේ දදා බලනවා මගේ ජීවිතේ මෙතනදි මට මොකද්ද උනේ? එහෙනම් මේ ජීවිතේ මගේ ජීවිතේ මෙතනදි මට දුකක් ඇති වුණා නම් ඇයි ඒ දුක ඇති උනේ? ඔන්න දුකට හේතුව බැලුවා මෙන්න මේකයි කියලා මං අවබෝධ කරනවා. ඒ අවබෝධයෙන් සිංහතුනි අවබෝධයක් නිසා එහෙයක් නෙමෙයි. ඒක නිසා තමයි මම තරේම කියන්නේ මේක මෙහෙමයි කියලා. ඒක මගේ ජීවිතේට දාද්දි මෙහෙම කවුරු ඔබේ ජීවිතේට දාලා තව හේකුයි වෙන්න හේතුවක් නැහැ. එහෙනම් කාගේ හරි දරක වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඉතින් යථාබෝධ දහම උපයෝගී කරගෙන නිවන් දකින්න. පැවිදි වෙන්න ඕනේ විරස විතරක් ඇවිල්ලා මාව වන්නම් හම්බ වෙන්න. අනිත් අය නම් එන්න එපා කියන දේ ඇවිල්ලා ඉතින් මොනව කියන්නේ මාත් එක්ක. එලකේ බොහොම හොඳයි හොඳට තේරෙනවා. හරි. මම දන්නවා. මම උදේ වරුවක ඉන්නවා ඉන්න තැන මම කියන්න. පැවිදි වෙන්න ඕන අයින් නම් ඇවිල්ලා හම්බ වෙන්න. පැවිදි වෙන නන්දීපය නෙමෙයි. පැවිදි වෙන්න හිතන් ඉන්න අය ඉන්නවා. දැන් අද දේශනාව තුළදී මට මේ කාන්දේ මම මේ පැවිදි සාක්ෂාත් කරනවා කියලා හිතාගත්තා. තරුණ පිරිස එහෙම. ආන්න ඇවිල්ලා මාව හම්බ වෙන්න මොන හරි කුහුත්ති දිනව නම් හිතේ. ඒව දුරු කරන්න. දෙමාපියන් එක්ක ඉන්නෝ නම් ඒත් කමක් නැහැ ඇවිල්ලා හම්බ වෙන්න. දෙමාපියන්ට මම කරුණු කාරණා තේරුම් කරලා දෙන්න. බරක් දැනලේ සමහර විට ඒක කමන්නේ. ආරේ විනී මෘදිතාව පතුරවන්න ඕනේ. මුදු බවට පත් වෙලා සැඩපරුස මිනිසුන්ට මේක පිහිට ආරක්ෂාවලන් දෙන්න ඕනේ. මුදු බවට පත් වෙන. ඒකයි ආරේ විනී මෘදිතාව කියලා කියන්නේ. මුදිතාව කිව්වේ ආරමිනේ මෘදුතාවය. මෘදු වෙලා ඉඳගෙන ඒ අය බණින්දි කෑ ගහද්දි මෘදු වෙලා ඉඳගෙන ඒ දහම් තේරුම් කරලා දෙනවා. කෑක් ගහගෙන එන ආලෝකයක් වගේ. කුණු හරපෙන් කෑක් ගහගෙන එනවා. සාතුරුණාගේ සද්ද නැතුව දඩ යටියෙන් තෝමරෙන් දමලගේ සාතුරුණාගේ සද්ද නැතුව හිටියා. ඵලයන් එළියට ගුවාමත් ගියා. මොකද මේ කේන් තේරි වල හැඩ බවට පත් වෙච්ච කෙනා මුදු බවට පත් වෙලා හැඩ බව නිවන. ඒක තමයි ආරිවිනී මෘදුතාවය කියලා කියන්නේ. ඉතින් ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි තාත්තලෙනුට කිය දෙන්න. දේශකතුමාට පිහියෙන් නම් අයින් එපා කියලා. ඒක විතරක් කිය දෙන්න. ගැව්වත් කමන්නේ පිහියෙන් නම් අයින් එපා. ඇයි ඒ? තාම වැඩි ඉවර නැහැනේ. වැඩි වුණාන් පස්සේ ඕන එක. ඊට පස්සේ නම් මම බය නැහැ යකිකුටව. දැන් නම් බයයි හැම එකක්ම. භූමියටත් බයයි. බලන්න මමත් උපාදාන කරන් ඉන්නවා නිවන් දකින්න ඕනි කියලා. ඒක නිසා මම කොච්චර පෙළෙනවද කියද? මං විතරක් නෙමෙයි. අපි මහත්තුරු කොච්චර පෙළෙනවද කියලා. මම ලංකාවට ගොඩ වැහැපු ගමන් එක මහත්තයෙක් වාහනයක ඩ්‍රයිවර් කෙනෙක් විදියට තියෙනවා. වාහනයක් අල්ලන්නේ නැහැ කියලා. මට වාහනයක් අල්ලන්න එපා කියලා කියලා තියෙනවා. හොම්බ දිග වාහන තමයි නිතරම දෙන්න හදා. ඇයි ඒ? හදිසියේ හැපුණොත් පේරෙන්න කියලා. හැමදෙසම 3-4 දිනක් වාහනේ යනවා. එහෙනම් ඊයත් කොච්චර පෙළනවද බලන්න. ඒ දෙලින් මගේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න මට උදව් කරනවා. එහෙනම් මගේ ප්‍රාර්ථනාවට ඒ අයත් අනුගත වෙලා. ඒකට ඒ අයත් උපාදාන කරගෙන ඒ අයත් පෙළෙනවා මොහොතින් මොහොත. එහෙනම් මේ යම් දෙයක් උපාදාන කර ගැනීම මහ දුකක්. මේකෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න. මාත් මේ වලි කකා ඉන්නේ මං කොයි වෙලේද මේක ඉවර කරගන්නේ කියලා. එතකොට මේ ජීවිත ආශාව කියන එකත් ඉවරයි. මම ඒකයි කිව්වේ මට මේ ඇහැ තිබ්බත් එකයි නැදත් එකයි. මට ඇහෙන් පළක් නැහැ. මට කොහේවත් ගිහ රූප බලන්න ඕනේ නැහැ. මාව දැන් කරුල්ල කාමරේක දාලා හිර කළත් මට කමන්නේ නැහැ. පළ නැහෙන්නේ තියෙන තියාගන්න දෙනවා නේ. ඕනේ කම තියෙන පිටුදී මේක කර කර. ඉතින් පණ කෙන්ද තියෙනවා නේ. එහෙනම් ඒක උපාදාන වෙලා තියෙන්නේ. එහෙනම් ඒක කොහෙද හැමසේ කියලා බයයි. පේවතෝ ජායති සෝකෝ පේවතෝ ජායති භයං. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. දැක්කනේ. නිවන උපාදාන කරගෙන මේ නිවන් දකින්න ඕනේ කියන නිවන නෙමෙයි නිවන් දකින්න ඕනේ කියන තැන උපාදාන කරගෙන ඉඳද්දි ඒ පෙළෙනවා නම් පීඩාවට පත් වෙනවා නම් මේ සසර උපාදාන කරගෙන ඉන්නේ උන් කොහොම පීඩාවට පත් වෙනවද? තව කොච්චර කල් ඔය විදිහට පීඩාවට පත් වෙන්නද? එහෙනම් දැන් බුදුහාමුදුරන්ට ඔබ වඳින්න ඕනේ කොහොමද කියලා හිතා ගන්නව පුළුවන්ද? ඔය ඔය ඔය කුණු ජරාවෙන් බේර ගන්න දහම තියෙන උන්වහන්සේ දෙකා විතරයි. ඒ දහම දේශනා කළේ උන්වහන්සේ. එහෙනම් උන්වහන්සේ වඳින්න ක්‍රමයක් හොයන්නේ නෙවෙයි. පසක බීතොල නෙමෙයි තියෙන උඩ පැන පැන වඳින්න වෙන්නේ උන්වහන්සේට. ඒකයි කියන්නේ උන්වහන්සේ ගල් පිළිම ලෙව කෑවත් මදි කියේ. ඒසා මාර මහා සාරයක් මේ දීලා තියෙන්නේ. ඕක තේරුම් ගන්න බැරි මූඩ පුතක් ජනියෝ තියෙනවා. ඉතින් මෙතනින් මිදෙන්න මට නම් කියන්න දෙන එකම දේ මිදෙන්න. මිදීමමයි නාත. නොඇලීමමයි නාත. ඒක ඔබට මේ වෙනකොට තේරෙන්න ඕනේ. එහෙනම් ඒකට වීරිය වඩන්න. වීරිය වඩලා අනුගත වෙන්න. කවුරුණක් කමන්නේ. මේක කොහොම හරි කරගන්න. එහෙනම් අපි දැන් අදට හමාර කරමු. පැය 3 හමාරක් කතා කළා. කිසි වෙහෙසක් එහෙම නැහැ. පැය 3 හමාරක් ගියා කියලා දැනෙන්නේවත් නැහැ. මට නම් දැනෙන්නේ නැහැ. හැබැයි අර ගොඩක් ධර්මයේ දන්නේ නැති අය මේක ධර්මයේ අහලා පුරුදු නැති අය එහෙම හිටියොත් එහෙම මොකද වෙන්නේ? හරි අමාරුයි දේශනා කරලා. හරිම අමාරුයි. ඔව්. නිවන් දකින්නකල්ම මම කියන සංකල්පේ තියෙනවා. නිවන් දැක්කට පස්සේ මම කියලා පාවිච්චි කරනවා නමුත් සංකල්පයක් නැහැ. ඉතින් ඒ ගැඹුරු දහම් විස්තරයක් තියෙනවා ඒ බුදුබණ සිංහල මම හිතන්නේ 100 ගණන් වල. 98 ඉඳලා. 98 ඉඳලා පටිච්ච සමුප්පාදේ විවරණය කරලා තියෙනවා. හතර සතිපට්ඨානියත් එක්ක. ඔන්න ගිහිල්ලා බලන්න. අන්න එතෙන්දී මම කියලා කතාවක් කතා කරන්නේ නැහැ. එතන කතා කරනකොට දාන්නේ මොකද්ද? තහනම් වචනේ මම කියන එක තමයි තහනම් වචනේ. يعني සත්ත්ව පුද්ගල තමයි තහනම් වචනේ. ඒක නැතුව ඕනේ කතා කරන්නේ. එහෙනම් තනිකර ඔක්කොම කතා කරන්නේ මොනවෙන්ද? ඒ සිත් වලින් තමයි කතා කරන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, කොහොමද නාම රූප කිනේව හැදෙන්නේ? අනන්තර සමනන්තර ප්‍රත්‍ය ක්‍රම වේදිකර නාම රූප ගොඩ නැගිනේ නැහැටි. ඒකේ විඥානයේ බැහැ ගන්නදි බැල මායාව පෙන්න නැට්. ඔය විඥානයේ මායාකාරයි කියලා දිනවා නේද? ඒ මායාකාර වෙන්නේ කොහොමද කියලා එහෙම පෙන්වුම් කරන දීලා තියෙනවා ඒ සංඝය. ඉතින් ඉස්සරහට මේ දේශනා මාලාව විවරණාට පස්සේ ධර්මය ඔබයි ආරාමයේ කරන දේශන හැමදාම පහ මාරේ ඉඳලා අටහ මාර වෙනකන් ධර්ම දේශනාවක් කරනවා හැමදාම. ඒ කියන්නේ මාසෙකට පැය 90ක CD එකක් අවුට් වෙනවා. ඔබට කවදාකවත් බණහල ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. සතියකට එකපාරක් අවුට් කරන එක අහන්න සතියක් යනවා නම් ඔබට. මාසෙකට පැය 90ක් කරන එක අහන්න කොච්චර කල් යනවද? ඉතින් ඒ වගේ කොම ගැඹුරු දහම් තමයි කතා කරන්නේ. මොකද සින්නදෙන ගොඩක් දුරට පැවිද්දට එන්නේ සෝතාපන්න මාර්ගස්සේ හෝ පලස්සේ. ඒ අයට තමයි දැන් ඉන්න බැරි. මේක කරගන්න මූමනා වෙලා තියෙන්නේ. ඒ ඔබට තියෙන්නේ ඔබේ තත්ත්වෙ නෙමෙයි නම් ඉන්නේ තව වෙනේ කරන්න වෙනේ කළා වෙනේ කරගන්න. හැබැයි බාධක දාගන්න එපා දැන්. ජීවිතේ බාධක හදාගන්න එපා. බාධක හදාගත්තොත් එක්ක ඔබට සමාජ අසාධාරණයක් කරන්න වෙනවා නැත්නම් ඔබට අසාධාරණයක් කරන්න වෙනවා. එහෙනම් ඔබට ආත්මාර්ථකාමී වෙන්න විදියකුත් නැහැ. පරාර්ථකාමී වෙන්න විදියකුත් නැහැ. ඔබ හිර වෙනවන් එතනදී. එහෙනම් ඉතින් මං කියපු දේවල් බොහොම හොඳට තේරුම් ගන්න කියලා හිතන්න පුළුවන් නේද? නේද? එහෙනම් ওই විදිහට කටයුතු කරන්න. මුලා වෙන්න එපා කිසිම කෙනෙකුට. කිසිම කෙනෙක්ගේ දේවල් එක්ක මුලා වෙන්න යන්න එපා. ධර්මයත් එක්ක ඉන්න. ඔබ ධර්මය අවබෝධ කරන්නේ ඒක තමයි කරන් තියෙන්නේ. කොහෙන්වත් මුදුන් ගහන්න එපා. කාගවත් සිවුරු දෙල්ලෙන්න එපා. තරං කැලේ දෙල්ලෙන්න එපා. Taman ධර්මය අවබෝධ කරන්න ස්වාධීන කෙනෙක් වෙන්න. ස්වාධීන වෙනකන් ධර්මය අවබෝධ කරගෙන ඉවන් දකි. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගන්න. ඒ කරගෙන තමන්ගේ වැඩේ කරගන්න. නිවන් දකින්න ඕනේ කෙනෙකුට ධර්මයේ ආරාමයේ තියෙනවා. ඒ වගේම මම ඔබට කියන්න තියෙන්නේ මේ වෙලාවේ මේක කරගන්න බැරි හැමෝම ධර්මයේ ඔබයි බෝතු තල්ලු කරන්න ඉස්සරහට. ඔය ආරාමයේට අපෝ උපකාර කරගෙන ඒ ආරාමයේ වැඩ කරන පිරිසත් එක්ක එකතු වෙලා තමන්ගේ ශ්‍රමයෙන් හරි කරන්න පුළුවන් හැම දෙයකින්ම ආධාර උපකාර කරගෙන බෝතුව තල්ලු කරන්න බෝතුව නැග ගන්නකම්. හැම කෙනෙක්ම බෝතුව තල්ලු කරන්න බෝතුවට නගිනකම්. තල්ලු කරගෙන හැබැයි හැමදාම තල්ලු කර කර යන්න එපා. මොකද බෝට්ටුව තල්ලු වෙන්නේ මුහුදට කරවටක් එද ගියාට පස්සේ නැහැ මට්ටම වතුර ගියාට පස්සේ ඔබ මැරෙනවා. එහෙනම් මේ මට්ටම නිකන් තල්ලු කරන්න එපා කිසිම කෙනෙක්. මගදී කොහොම හරි බෝට්ටුව නැග ගන්න. එහෙනම් දැන් බෝට්ටුව තල්ලු කරන්න කරගන්න බැරි අය මේ වෙලාවේ. කරගන්න පුළුවන් එකෙක්ව බෝට්ටුව තල්ලු කර කර ඉන්න එපා. ඒව මහ මෝඩ වැඩ. ටග්ගල බෝට්ටුවට පැන වැඩේ කරගත්තා. අනිත් අය පොඩි දරුවෝ අතරේ මේ ඉන්න අය පුළුවන් තරම් බෝට්ටුව තල්ලු කරන්න. මොකද ඒ බෝට්ටුව යන වේගය ඔබගේ කාලෙට වැදගත්. ඔබ ඉන්නේ කාලෙ වෙනකොට බෝට්ටුව කඩා වැන්නොත් එහෙම ඔබට නිවන් දකින්න වෙන්නේ නැහැ. සමාධි ගම්මේදොල දැකලා තියෙන අවුරුදු 600ක් යනකම් ඔය බෝට්ටුව කැඩෙන්නේ නැහැ කියලා. මොකද අවුරුදු 600ක් යනකම් ඔය බෝට්ටුවට මුදුනේ කැදෙන්නේ නැහැ. මොකද මෙහි වෙන කිසිම අරියතුන් වහන්සේ නම මුදුන් වෙන්නේ නැවත. හැබැයි අවුරුදු 600න් පස්සේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. අවුරුදු 600ක් යනකම් හොඳට පේනවා මේක. මෙහෙම වෙනවා කියන්නේ. ඊට පස්සෙත් මේක හොඳ රෑයි. ඒ මට්ටමක් යනකන් තමයි දකින්නේ. හොඳයි පිටුදලේ නะ. අපි එන ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරලා අප්‍රමාණ සිංගස් කරගෙන ඉන්න වෙලාවේදී ඔය පිළිම පෝෂණය වෙන ඔය පිළි සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න සිරිතක් තියෙනවා අපි ඔබ සද්දේශන අහලා තියෙන නිසා ඔබ දන්නවා. ඒ දේ නිසා පින්වතුනි මේ කියන සියලු දෙනාව සිහිපත් කරන්න මනාකොට සිහිපත් කරන්න මනාකොට සිහිපත් කරලා ඒ පින් විහිදුවන්න පතුරවන්න. සිහිපත් කළම විහිදුවන්න පතුරවන්න පොඩි කාලේ වතුර වීදුරුවකින් හරි ඔබට උපකාරයක් කරලා තියෙනවා නම් කවුරු හරි කෙනෙක් ඒ කෙනාට ඔබ දෙන පින අනුමෝදන් වෙන කැපයි. එහෙනම් එක පෙරේතෙක්වත් තියන්න ඕනේ නැහැ. උන්ව කරගොල්ල ගන්න මනුස්ස ලෝකෙට. එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙකට හරි ගන්න නිවන් දකින්න පුළුවන් අවස්ථාවක් උදා කරලා දෙන්නේ මේ මිනිසුන්ට. එහෙනම් මෙතනක් තියෙන්නේ සිංහදෙන නිවන මූලික වෙච්ච අදහසක් විතරයි. මේ තමගේ අම්මා මලා ඒ අම්මව දිව්‍ය ලෝකෙ හරි යන්න ඕනේ කියන එක නෙමෙයි තියෙන්නේ. අම්මා මලා පෙරේතියක් කියලා ඉන්නවා. එහෙනම් පින් දුන්නා පින් දීලා කොහමද එක මනුස්ස ලෝකෙට ගත්තා එක දිව්‍ය ලෝකෙට ගත්තා මොකද නිවන් අවබෝධ කරගන්නේ. එන්නේ අනිස්ථානයේ හින්දා තමයි සිංහදෙන මේ දේවල් කරන්නේ. ඒක නිසා තමයි මේ මේව මේ විහෙර විහාර හදන්න gadolak hari මේ ස්ථාන වල ගෙනහලා කවුරු හරි තියෙනවනේ. ඒ gadolak ගෙනාවු එක්කෙනා පවා සිහිපත් කරලා එයාට පින් අනුමෝදන් කරන්නේ. මොකද එයාටත් ඒ පින් අනුමෝදන් වෙන කැපයි. එහෙනම් මේ පින් විහිදුනවා පතුරුනවා කියන එක අප්‍රමාණ පින. ඒ අප්‍රමාණ පින විහිදුනන පතුරවන්න ඒ පතුරු නිවෙලා එයාට සාන්තිය උදා කරමු. එහෙනම් මේ විදිහට පළමු කොටස සිහිපත් කරගන්න. තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට දේශනා කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිදෙස සිහිපත් කරගෙන ඒ වගේම ඒ අය වටේ ඉඳගෙන එයාගේ සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන්න අපකැපේලා කටයුතු කරන්නා වූ ඒ සීල දිනාව සිහිපත් කරගෙන ඔපිසිනස් කරගත් අවසිනෝ පුණ්‍ය ගංගා කුසල ගංගා එයාගේ වීදුරු පතුල හරිනේ පිං වී දීපත්‍රියාමෙන් ඒ උත්මියෝ මේ අද්ද වේතුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙලයට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම දින උදේ මොහොතකට සිහිපත් කරගන්න සාස්ත්‍රුන් වහන්සේ විසින් දේශනා කරන දාන්තේ ඉජිතේ ශ්‍රී සද්ධර්මයේ මුග පරම්පරාවෙන් අරගෙන ඇවිදලා එදා මාතලේ අල්ලෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. ඒ ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා තමන්ගේ දිවි පිදුපු ඒ උත්තම වික්ෂු වික්ෂුණි උපාසක උපාසිකා කියන සිවණක් පිළිසිහිපත් කරගෙන අභිසින්නස් කරගත් අවසීලෙන් පුණ්‍ය ගංගා කුසල ගංගා අයා කෙරෙහි විදුර පතුල රණේ පිං වී දීපත්‍රියාමෙන් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ සාසන සුළු දීම නීත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කෙලයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදෙර මොහොත කර සිහිපත් කරගන්න දස දහසක් ලෝක දාසීන් ඉදලා මේ ස්ථානෙට ආවා වූ සීගම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන සම්සේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ සිනාස් කරගත් අවසීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා අයා කෙරෙහි විදුර පතුලරණේ පිං විහි දීපත්‍රියාමෙන් මේ දෙවියන්ගේ දේවානුභාවය වැඩි දීවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තුවන්නා බෝධිගින් උතුම් නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තම තමනමින් ජම්මාන්තගත කරන දෙනව සීලම ඥාති දෙවිතරා විශේෂයෙන්ම පින්වතුනි මේ විහාරස්ථානයේ ඒ විහාරස්ථානයේ වැඩ වාසය කරලා ඒ පරිලෝස සැපත්වන්නේ දෙනව වූ ඒ උත්තම භික්ෂුන් වහන්සේලාව සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඒ දුවා දරුවෝ ඒ සීල දෙනව සිහිපත් කරගන්න. විශේෂයෙන්ම පින්වතුනි ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් මිය පරලෝ ගියා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් අන්නේ සීල දෙනව සිහිපත් කරගන්න. එදා ඒ යුද්ධ වසංගතයේදී මිය පරලෝ ගියා වූ යම් කිසි සාමාන්‍ය වැසිය කරිනවනම් අන්නේ සිළු දෙනාවත් මේ වෙලාවට සිහිපත් කරගෙන ඔබිනස් කරගත් ආව සිළු පුණ්‍ය ගංගා කුසල ගංගා අයියා කෙරෙහි මිහිදවන්න පතුරවන්න. ඒ වගේම සිංහතුනි මේට කල් 50ක් දෙන සමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුතුමා ඥාති මිත්‍රාදී මේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබිනස් කරගත් ආව සිළු පුණ්‍ය ගංගා කුසල ගංගා අයියා කෙරෙහි මිහිදවන්න පතුරවන්න. ඒ දෙමින් විදී පැතිරියාමෙන් ඒත් යම් කිසි අභව ස්ථානයේ සිටිනවනම් එන් අසමි දේවා අජරාමර සංඝද නිවෙන්නේ සැනි සිමලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් විතර මොහොතකට සිහිපත් කරගන්න මේ කල් 51ක් ඇතුළත තමන්ගේ සිං අවඩ සාදාන ලක් කළා. ඔබගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරිලා ඉහිල්ලා අද ඔබ මරණව කපනව කොටනවා කියාගෙන ඔබගේ ලෞකික ජීවිතයට බාධා පවනනනම් ආරි මාර්ගයට බාධා පවනනම් අන්නේ සිළු දෙනව සිහිපත් කරගෙන ඔබ සිමලස් කරගත් අවසීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා අයියා කෙරෙහි වේදොල පතුල හරිනේ පිං වී දීපත්‍රියාමෙන් ඒත් ඒ අභව ස්ථානින් අසමි දේවා අජරාමර සංඝදෙන වෙන්නේ සැනි සිමලබත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි විශේෂයෙන්ම සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා පිරිස් විශේෂයෙන්ම පිංගුතුනි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ ප්‍රචාර කිරීම සඳහා තමන්ගේ මෙහෙත මාන්දෙන් අපකපලා කරගෙන ඒ මෙහෙත මාන්දෙන් හම්බ කරගන්නා වූ ධනෙන් කොටසක් කාසුරු සාසනයේ උන්නති උදෙසා අපකප කරන්නා වූ ඒ සිළුන් පිරිස් සිහිපත් කරගන්න. විශේෂයෙන්ම ඒ වගේම මේ විහාරස්ථානයේ අද අපිට මේ අවස්ථාව හැරෙන්න ඉඩ දුන්නා වූ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු ඒ විහාරාධිකාරී ස්වාමින් වහන්සේ ලබත් සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ගුරුවරු ඥාති මිත්‍රාදීන් ඒ සිළු දෙනාව සිහිපත් කරන විසිරස් කරගත් අවසීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තමයන් වහන්සේලා ඒ පිරිසගෙන විහිදුවල පතුරු හරින්න. ඒ පින් විහිදී පැතිරියාමෙන් ඒ පිරිසට යම් කිසි ග්‍රහපල උපද්‍ර දෝෂ අන්ධකාර තිරණ ඒ සිළු දෝෂ අන්ධකාරංග සදු නිඹුත වේවා යක්ෂ පෙත විසාද මලගල කුම් බණ්ඩාදී වල නියව දෝෂ අන්ධකාර තිරණ ඒ සිළු දෝෂ අන්ධකාරංග සදු නිඹුත වේවා ඇත්වාකට වහෝ හව දෝසක සංකාදෝ සන්දයකර තිරන ඒසිව දෝ සන්දය කරග සදුර බූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාසන තුළදීම මේ අද වේතුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයාටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුන් මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ දිල්ල මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තරුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන ඒ ආධර්මයේ ශ්‍රවණය කරන්නේ මාර්ගලාව අවබෝධ කරගන්නත් එහෙම නම් ඒ ආහාර පාන සකස් මෙහෙලා එදා ඈත අතීතයේද වැවමුණු සකස් කළ ඇලිවිලි සකස් කළ කුඹුරු වපුරලා ගෝයන් කපලා පාංගල ආහාරයක් වශයෙන් ඔබ දෙත පිළිකර ගන්නකම් අපක බෙල කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සෙල දින අවසීපත් කරගෙන විසිනස් කරගත් අවසීල පුණ්‍ය ගංගා කුසල ගංගා අයියා කෙරෙහි විසිර පතුල රණේ පිමි දීපදිරියාමෙන් ඒත් යම් කිසි අභව විස්තන කිනෝ නම් එහෙන් අසමි දේවා ආජරාමර සංඝදෙන වෙනින් සැනි සිමලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිළිගත මොහොතේ සිහිපත් කරන අද මේ ස්ථානයේ ඇවිදilla සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නින් ආරක්ෂා වෙලා වැසිමදුරන්ගෙන් වර්ෂාවෙන් ආරක්ෂා වෙලා අවුරස්මින් ආරක්ෂා වෙලා අද මේ සද්ධර්මයේ ශ්‍රවණය කලේ මාර්ගඵල අවබෝධ කලේ මේ ස්ථාන නුගුණගින් නිසා එමනම් මේ ස්ථානයේ මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු ඒ විහාරාධිකාරී ඒ උත්තමයන් වහන්සේලා ඇතුළු ඒ වගේම මේ ස්ථානයේ වැඩ වාසය කළා වූ මේ කාර්යක හේතුදී වැඩ වාසය කළා වූ ඒ සියලුම උත්තමයන් වහන්සේලා ඇතුළු මේ විහාරස්ථානයේ ගොඩනැගීමේලා ගඩොලක් ගානේ මේ ස්ථානවලට ගෙනල්ලා වැඳලා කළ සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවනම් අන්නේ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ සිඟස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විහිදුන පතුල්ලර නේපින් විහි දීපදිරියාමේ නේ යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් අතමි දේ වාජරාමන සංඝදෙන වෙන්නේ සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරනවා ඔබ මේ ස්ථානයේ බොහෝ දුර බැහැරින්ද පැමිණෙන්නේ නැති යාන වාහන මනාකර සකස් වෙලා තියෙනවා. මම මාමත් මනාකර සකස් වෙලා තියෙන නිසා පහසු මේ ස්ථාන ළඟම වෙන පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ මයික්‍රොෆෝන් ආදී දේවල් වලින් ඈත ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා කරගෙන සිනා. ඒ වගේම CD යන්ත්‍ර මගින් CD පට මගින් මේ දේවල් පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. අද සජීවීව ලෝකින ඕනම කෙනෙකුට මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. එහෙනම් මේ සියලු දේ උදා වෙලා තියෙන්නේ විද්‍යාව විසින් මාසෙන් සම්මත පිරිසක් සහ එයාගේ අන්තිවාසික පිරිසක් විසින් මේ ලෝකෙට දායාද කරපු දේවල් නිසා. එමනම් ඒ දායාද ප්‍රයෝගික කරගෙන නිවන් දකින්න සූදානම් වෙන ඔබ දෙන පින අනුමෝදන් වෙන්නේ එයාට කැපයි. එමනම් ඒ අවසීපත් කරගෙන ඔබ සින්දස් කරගත් ආ උසීන පුණ්‍ය ගංගා කුසල ගංගා එයාගේ රෙත් විසුර පතුලරණේ පිං වීදී පැතිරියාවෙන එයාට යම් කිසි අභව විස්තනේ කිලුණේ නැත මේ දේවා ආදරමර සංඛ්‍යාදෙනින් නිංචරි සීමලවත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරා. එමනම් පිඟුදිරි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා, සීලාදී ගුණ ධර්ම පුරා ගත්තා. එමනම් ඒ කරගත් ආ වූ අනන්ත අප්‍රමාණ ගුණ සම්බාර ධර්මයෙන්ගේ බල මහිමෙන් මේ ජන්බුද් වීපේ මහරහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ඒ වගේම පිඟුදිරි කරගත් ආ වූ අනන්ත අප්‍රමාණ ගුණ සම්බාර ධර්මයෙන්ගේ බල මහිමෙන් ඔබ සිළු දෙනාට මේ අද්භවයේ සුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පිං අනුමෝදන් වෙන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.